නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛියවේරං කායෝති ගුණ්ඨෝ සකලෝ දුගන්ධෝ යන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛියවේරං කායෝජි ගුණ්ඨෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජය සම්පූර්ණතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහ ජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මම හදයේ තපෙන්ත්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ විදිහට මානසිකව වෙසක් පොහොය නිමිති කරගෙන මේ ප්‍රදේශයේ පින්නතුන් කවුරුත් ඒක රාශි වෙලා ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන අවස්ථාව. ඉතින් ඒ දවස වඩාත් මාර්ථවත්ව ගත කරන තමයි මේ පින්නතුන් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා මේ වැඩසටහන ඉතාම මැනවින් සංවිධානය කරන්නේ. මේ අයෝවාන් සිටි ප්‍රදේශයේ පින්නතුන් ඉතින් මටත් මේ ප්‍රාන්තයේ මුලින්ම බණක් කියන්න ලැබෙන අවස්ථාව මගේ ජීවිතයේ දරිගත් අවස්ථාව කොට සැලකනවා. ඉතින් අපට සතුටුයි මේ පින්නතුන් මේ කටයුතු වලට සම්බන්ධ වෙන පිළිබඳව විශේෂයෙන්ම වෙසක් පුන් බොහෝ දිනකදී අපි බුදුරජාණන් වහන්සේගේ දහමයි අප සාකච්ඡා කරන්නේ. ඉතින් උන්වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කියන්නේ උන්වහන්සේ ප්‍රධානස්ම බලාපොරොත්තු වුණේ අපේ ජීවිතයේ ප්‍රධාන අපේක්ෂාව වන සතුට දිනු කරගීම. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට ලබන්න. ඒ සතුට ලබන්න කරන දේවල් අතුරින් බුදුරජාණන් වහන්සේ තමයි ඒකට වඩාත්ම නිවැරදිම ලෙහෙසිම බුද්ධිමත් ක්‍රමය තෝරගත්තේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඉන්නේ එදිනදා කරන කටයුතු වලින් සතුට සැනසීම ලබනවා. ආධ්‍යාත්මික ජීවිතයෙන් සතුට ලැබෙන්නේ එක ජීවිතයේ අන්තිම කාලේ නැත්නම් ඊළඟ ආත්ම භාවයේ කියලානේ බොහෝ විට අපි හිතන්නේ. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ එක්කන කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහුව ප්‍රශ්නය? ස්වාමීනි අපි එදිනදා රැකිරක්ෂා කරනවා, ගොවි සම්පත් ආදිය කරනවා, මේ දේවල් වලින් ඉක්මනටම ප්‍රතිඵල තියෙනවා. නමුත් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය පිළිපැද්දොත් ඒකේ ප්‍රතිඵල ගැන හුඟක්කල් දත වෙනවා කියලා. ඒක කාලික දෙයක් නේද කියලා. බුදුහාම දේශනා කරන එහෙම හිතන්න එපා. මේ ධර්මයේ පිළිපැදීම තමයි ලෝක යමක් කරනවා නම් වඩාත්ම ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන තියන දේ කියලා. ඒ වගේම පින්නතුනේ වඩාත්ම වැදගත් දේ තමයි අප දෛනික කරන බොහෝ දේවල් වලින් සතුට ලැබෙන්නේ යමක් කළේ ඉවරවන්න පස්සේ. යමක් කරනකොට අපි හිතන් ඉන්නේ ඒ දේ කළා ඉවර වෙන්න ඕන සතුට ලැබෙන්න කියලා. දැන් ඉගෙන ගන්න කාලේ තියන්නේ විභාග ලිව්වට පස්සේ සතුට තියෙන කියලා. විභාග ලිව්වට පස්සේ හිතන්න රැකියාව ගත්තට පස්සේ කියලා. රැකියාව ගත්තට පස්සේ හිතන්නේ විවාහ වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන්නේ දරුවෝ ලැබුණාට පස්සේ කියලා. ඒ පස්සේ දැන් දරුවෝ ඉස්කෝලේ යවලා උපාධි ගත්තට පස්සේ කියලා. කොහොම බලල හැමදාම අපි අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ බොහෝ විට අපි සතුට හෙට දවසේ තමයි ප්‍රාර්ථනා කරන්නේ. අපි හිතන් ඉන්නේ දැන් මේ කරන වැඩ ටික කළේවාට පස්සේ තමයි සතුට තියෙන්නේ කියලා. නමුත් ධර්මය කියන්නේ හොරේ පිටුතුනි. ධර්මය කියන්නේ කරන මොහොතේ සතුට තියෙන්නේ. කළේ ඉවරවන්න පස්සේ නෙවෙයි. අපි දෛනිකව කරන දේවල් සහ ධර්මයේ හැසිරීම අතර තියෙන ප්‍රධාන වෙනස මේක. ඒ නිසා අපි හරියට ධර්මයට එනකන් අපි ඇත්තටම සතුට විඳින්නේ නැහැ පිණුතුනි. සතුට හොයන අය. ඒක වංගව තේරුම් ගන්නවා. හරියට ධර්මයට බැස ගන්නකන් ඇත්තටම අපි ජීවිතේ සතුට විඳින්නේ නැහැ පිණුතුනි. හැමදාම සතුට හොයාගෙන ඉන්නවාදී. කුඩා කාලේ පටන්ම අපි නෙවෙයි දියක් කළා. ඒක නතරේදී පින්තුරක් ගත්තම වාක් කල් නේද? ඒක කරද්දී අපි හිතුවේ හැමදාම සතුට තියෙන්නේ අනාගතේ කියලා. හැබැයි අවුරුදු 50 ඉතර පසු කල යනකොට හිතනවා සතුට තිය අනාගතේ නෙවෙයි අතීතේ කියලා. ඊට පස්සේ පින්තුර ටික බලවල අනේ බලන්න දරුවෝ කුඩා කාලේ කොච්චර ලස්සනද කියේ. ඊට පස්සේ පින්තුර ටික බලකම සතුට වෙනවා. ඊට පස්සේ හිතන්නේ සතුට දින අතීතේ කියලා. මෙන්න මේ දෙපැත්ත තමයි ජීවිත ධෝරණය. අන්නේ ගමනේ පිළිතුරුනි ධර්මය කියන්නේ හැබෙවින්ම මණ්ඩපේය නිදම් බික්කවේ බ්‍රහ්මචර්යයන් කියලා කියන මේ බමසර හැසිරීම අරස්මග මාර්ගයේ හැසිරීම ඊටාම මිහිරි පානයක් කියලා මේකෙන් පානයක් කියලා අනිත් දේවල් හැමදේම පිළිතුරුනි අපි හරියට අර වැලි මෙරිකල වතුර ගන්නවා වගේ බොහොම ආයාසයෙන් සතුට ලබන උත්සාහ කරා නමුත් ධහමට ආපු ගමම පිළිතුරුනි මේ සතුට කියන දේ ජීවිතේ හැම පැත්තෙම ගලාගෙන යනවා. දහම කියන කරුණ ගත්ත තේපින්නතුනි ප්‍රධාන වශයෙන් කෙටියම කියනවා නම් බුදුහාමර උත්සාහ කළේ ඒකාන්තයෙන් අපේ ලෞකික ජීවිතය වඩාත්ම සාර්ථකව ගත කරන්න අනිත් අතින් අපේ සංසාර ජීවිතයම සාර්ථක කරගන්න ක්‍රම. එතකොට මේ අපි ගත කරන වර්තමාන ජීවිතය අපේ ගෘහස්ත ජීවිතේ සමාජගත ජීවිතේ මේක සාර්ථක වෙන්න ප්‍රධානතම මධ්‍යස්ථාන තමයි සීලය කියන කාරණා. නැත්තම් පංචශීලය. දැන් අපි හිතන්නේ දානය වටයි මේ ඔක්කොම තියෙනවා කියන එක නෙවෙයි. නමුත් වඩාත්ම බැලුවම නිවැරදිව ධර්ම දේශ මේ සමාජගත ජීවිතයේ මූලික හරපද්ධති විදිහට සලකන්නේ පංචශීලය. ඊළඟට ආධ්‍යාත්මික ජීවිතයේ ඊට වඩා ඉහළ ජීවිතය ගත්තොත් වඩාම වැදගත් වන්නේ ආර්ය සංගීත මාර්ගය. නැත්තම් කෙටියම කියනවා නම් සීල සමාධි ප්‍රඥා. වඩාත්ම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨාන. සීලය දේශනා කරේ ඇයි? සීලයට ආපු ගමම පිටුනේ අපේ ඕනෝන් අතර තියෙන ගෞරවය ආදරය වැඩි වෙනවා. ඒ වගේම ජීවිතේ නැවුම් බවක් කියලා එකක් එනවා. සීල රකින්න පටන් ගත්තු ගමම ජීවිතේ ප්‍රෙස් ගතියක් එනවා. දැන් බලන්න ඔබ මේ ගෙදර අයිතිකාර වුණාට ගෙදර හිටියට ඔබ සිල්රෙද්දක් පෙරව ගත්ත ගමම ඔබට හිතෙන මොකද්ද මේ ගෙදර අලුත් ගෙදරක් කියලා. එතන ඉඳන්ම තමයි ජීවිතේ නැවුම් ගතිය දැනෙනවා. ඒ තරක් නේ යෝනොන්ට ගරු කරනවා ආදරය කරනවා. අනිත් පැත්තෙන් පින්නතුනි සිල්රෙද්දක් පෙරව ගන්නවා කියන්නේ යාගේ මේ ජීවිතේ විතරක් නෙවෙයි මරණයන් මැත්තේ ජීවිතයත් යා සුගතිගාම වෙනවා කියන එක. දැන් මම දැක්ක මේ අම්මා පුතාට උතුරු සලෝ පෙරේවනි ඔබ ජීවිත කාලයක් මේ දරුවට කරන්න දේවල් ඇතේමට මෙලවට ඔබේ සිල්වෙන්ද දරුවට පෙරවනකොට කොච්චර සංවේදීද ඒ දරුවගේ මරණයන් මැත්තේ ජීවිතය අනේ මගේ පුතා සුගතිගාමි වේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක ලොකු කතාවක් තියෙනවා. තමන්ගේ කුසින් බිහිවෙච්ච දරුවා ඊළඟ ආත්ම භාවයේ ඔබ නොදැනුවත්වම කළත් ඔබ ඒකට ආශිර්වාද කරන එකයි කරන්නේ. ඒ දරුවා සංසර්ගත ජීවිතේම සුවපත් වෙන මේ කරන්නේ. පිනතුන් මේක සරල දෙයක් නෙවෙයි. අපි අමල තාත්තල බොහෝ විට දරුවෝ ගැන වෙහෙසෙනවා. හැබැයි මේ වෙහෙසුණත් ඇතැම්ට දරුවා කාලේ නැති වෙනව නේද? දරුවා කාලේ නැති වීම මේ පිනතුන් සංවේගය. ඒ දරුවා මරණයට කලින් අපට දරුවාට සුගතිගාමී වෙන මාර්ගය අපි පෙන්වලා දෙන්නට ඕන. අපේ ජීවිත කොයි මොහොතේ නැති වෙන දන්නේ අපි. බොහෝ විට අපි ඒව හිතන්නේ සිද්ධියක් වුණාට පස්සේ. එහෙම නෙවෙයි පින්නතුනි. අපි කලින් මේව හිතලා තියනට ඕන. අපි ඇත්තටම අපට කෙනෙකුට ආදරය කරනවා නම් අපි අර ප්‍රධාන වශයෙන් සිල්වන්ත වෙන උදව් කරන්න ඕනේ අර. අපි බොහෝ විට හිතන් ඉන්නේ කෙනෙක් මැරුණාට පස්සේ ලෝකෙට අවසන් උත්සව කරන්න, ලෝකෙට දානමාන දෙන්න, මේවා තමයි අපි කල්පනා කරන්නේ. නමුත් ඒක නෙවෙයි පින්නතුනි. මරණය පස්සේ දානයක් නොදුන්නත් කමන්නේ. ජීවත් වෙ ඉන්න කාලේ ආම වශයෙන් පංචශීලය ආරක්ෂා කරන්න කෙනෙකුට උදව් කරා නම් එයා මිය ගියාට පස්සේ එයා හොඳ තැනක ඉපදෙනවා. ඒක තමයි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උපකාරය. පංචශීලයෙන් ආරම්භ වන මේ සිල්වන්ත ජීවිතය ආරස්නික මාර්ගය යනකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව බවට පත් වෙනවා. මොකද මේ කියන්නේ? ආජීවට්ටමක සීලය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සමාධිය. තවත් ඉහළට ගියාට පස්සේ කර්ණිමෙත සූත්‍රය දැක් වෙනවා. නැචකුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපෝදියොන් කියලා. නුවණැති අය දෝෂ ආරෝපණය කරන පොඩි වරදක් නොකර ඉන්න මට්ටමට අපේ සීලය ඉහළම තලයට යනවා. බොහෝ විට අපට ධර්ම මාර්ගයේ ආරම්භයේදී සීලය කියන එක නිකන් කරදරයක් වගේ හිතෙනවා. එක මහන්සිය අධේශක් කියලා. නමුත් වෙනතුනි හැබෙන්නම දහමට අපි ආවා නම් එදාට අපට සීලය පහසුවෙන් ජීවිතේ. ජීවිතේ තාම ලස්සරට පහසුවෙන් ලේසියෙන් සැනසෙල්ලම ජීවත් වෙන ක්‍රමය තමයි සීලය කියලා කියන්නේ. වෙනතුනි විශේෂයෙන් මේ පංච සීල ගැන හිතනකොට ඔබ කොයි තරම් දුරට මේ ගැන හිතලා තියෙද දන්නේ? මේ පංච සීලේ කාරණයක් හඩවනෝදි අපේ ජීවිතේ කොයි මට්ටමද ඒද? එතැන් පිට ගෙදර කනන් ගෙදර ඕනුණාතෙන් ගෞරවය බිඳරටෙනවා. පරිසිලෙන් තුන්වෙනි ශික්ෂාපදේ කඩවුණා තින් ඇති එකට අවුරුදු 25ක 30ක 40ක තියෙන ඒ ආදර සම්බන්ධතාවනත් එක මොහොතින් ඔක්කොම සුනිසු වෙනවා. එතැන් පිට මේ පරිසිලෙන් එකක් කඩවුණා තින් ජීවිත කාලයක් හම්බ කරපු එක මොහොතින් ඉවරයි. එතැන් පිට සිරගත වෙනවා. ඒ දරණේ පිනතුනි ගත වෙච්ච අවුරුදු 15 20 30 ලෝකයාය පංචශීල ආරක්ෂා කරා නම් අද ඔබ ඩොලර් 100 බඩු ටිකක් ගන්නවා නම් ඔබට ඒක ඇතුළේ ඩොලර් 40 ගන්න තිබෙටි. ඔය විශ්වාස කරනද? ලෝකෙ වැඩිපුරම වියදම් වන්නේ එක අතකින් යුද්ධවලට අනිත් අතකින් සෞඛ්‍ය සේවාන්තවලට. ඒ දෙකටම තියෙන වියදම් අපට අඩු කරගන්න තිබුණා. මේ පංචශීලය අපි ආරක්ෂා කරගන්න. බලම් පිනතුනි කොයිතරම් ජීවිතයට අර්ථයක් බුදුදහම තුලින් අපට දීලා තියෙද කියලා බලන්න. ඒ තරම් නිදිරවුද 20යි. මේ යන විදියට කිව්වොත් අද ඔබ ඩොලර් 100 ගන්න බඩු ටික ගන්න ඔබට ඩොලර් 200ක් ඉඳන් කරන්න. ඒ කියන්නේ අපට මේ වගේ දෙගුණයක් වැඩ කරන්න වෙනවා. නැත්නම් අපි විඳින පහසුකම් ටික අපට අඩු කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේ පංචශීලයේ කේන්ද්‍ර කරගෙන තමයි අපේ මේ ජීවිතයේ සතුට, සමගිය, සංවරය සහ පහසුව කියන මේ කරුණු බොහොමයක් කේන්ද්‍රගත වෙන්නේ. සහ ඒ තරක් නෙවෙයි මරණය මත ජීවිතය සුගතිගාමි වෙන්නේ මේ පංචශීලයේ කේන්ද්‍ර කරගත්තු මේ ජීවිතේ. ඒක ප්‍රතිඵල අපිට මේ ජීවිත කාලෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු පහම පිළිගන්න හරියම වැදගත්. මේ කරුණ පහ දිනපතාම හිතන්න. දිනපතාම තමන්ගේ ළඟමයට පංචශීල ගැන කියලා දෙන්න උනන්දු කරවන්නේ. ඇත්තටම ඔබ අනිත්‍යට ආදරේ නම් දෙන්න පුළුවන් ලොකම gift එක තමයි, present එක තමයි, tag එක තමයි මෙන්න මේ පංචශීල කියලා කියන්නේ. එතකොට මේ පංචශීලයට පාදක වන්නේ කම්මසකර සම්මාදිට්ඨි. අනේ දෙක අපි දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තුළම අපේ ජීවිත ගොනු වෙනවා. දෙවෙනි කාරණේ තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් චතුරාර්ය සත්‍යයේ දැනුම පාදක කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ සතිපට්ඨානය පාදක කරගත්තු මේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දියුම වෙනවා. ඉතින් මෙන්න මේක තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. පංචශීලයේ පදනම් කරගත්තු ජීවිතයේ එක අතකින් අනිත් අතින් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධය පාදක කරගත්තු චතුරාර්ය සත්‍ය නැත්නම් පටිසම්පාදය ස්කන්ධ පංචකය මෙන්න මේ කරුණ තුන පදනම් කරගත්තු අරිසංග මාර්ගය. මෙන්න මේ ජීවිතය ගත කිරීමත් එක්ක එන්නෙනම අපේ තියෙන මානසික පීඩා අඩු වෙනවා. ඒ කියන්නේ රාග දේශ සමුහ අඩු වෙනවා. එන්නෙනම තමන්ගේ ජීවිතේ විරාජී පැත්තට යොමු වෙනවා. එන්නෙනම තමන්ගේ සතුට තමන්ගේම දෑතට තමා ගත වෙනවා. බුදුදහම දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං කියලා. යම් කිසි දෙයක පරිපාලනය හැන්ඩල් කිරීම තියෙන බාහිර කෙනෙකුට නම් ඒ දේ දුකෙන් අවසන් වෙනවා. යමක පාලනය තමන්ගේ අතේනම් තියෙන්නේ අන්න ඒක සැපද මිස හේතු වෙන. තමන්ගේ සතුට මේ මොහොතේ තියෙන්නේ නේ. තමන්ගේ දරුවෝ රැකියාව ඉඩකඩම් ධනය සහ වැඩි දෙයක් තමන්ගේ රූප සම්පත්තිය තමන්ගේ නිරෝගී භාවය මත නම් අන්නේ සතුට ටිකෙන් ටික අඩු වෙගෙන යන්නේ. විතරක් නෙවෙයි ඒ සතුට කවදා හරි දුකකින් අවසන් වෙනවා. මේක කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය මේක. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඔබ සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් කියන්නේ මෙන්න මේක විශ්වාස කරනවා කියලා. එහෙනම් අපි කොහොමද අපේ සතුට අපි පැත්තටම ගන්නෙ? ඒ സമയ අපේ හිත ගැන සම්පූර්ණ අවධානය අපේ හිත ආරක්ෂා කරන වැඩ පිළිවෙලකදී නැත්තම් සකිට පරියෝධපන කියන විදිහට හිත පිරිසුදු කරන වැඩ පිළිවෙලෙදී හිත පිරිසුදු වෙච්ච තරමට අපේ ජීවිතය සතුට දිනනවා. සමස්ත බුදුදහම කියන්නේ අපේ හිත ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ප්‍රධානතම අකුසල විතරකයන්ගෙන් මුදවාගෙන. මේකට කියනවා විමුක්තිය කියලා. අනේ විමුක්තිය කියනක කොතනින්ද පටන් ගන්නෙ? බොහෝ විට ධර්ම ශ්‍රවණය කරලා ඉවරාට පස්සේ වහන දෙයක් තමයි හඳුර බණටි ගණන් හොඳට තේරෙනවා අපි කොතනින්දන ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නෙ කියලා. මේක තමයි බොහෝ විට අහන දේ. නමුත් පිළිතුරුම හොඳට මතක තියාගන්න දහම ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න කොතනින්ද? බණ අහන්න වාඩි වෙච්ච මොහොතින්දම තමයි ප්‍රැක්ටිස් එකක් පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ බණ අහද්දි පින්නතුනි. අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ බණ අලිවරේලා කැලේකට හරි ආරණ්‍යයකට හරි ගිහිල්ලා ඇස් දෙක වහාගෙන ඉන්න වෙලාවේ තමයි නිවන් දකින්න කියලා නේ. පින්නතුනි මේ ශාසනයේ බොහෝ දෙනෙක් නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන බණ අහද්දි. ඒක හොඳට මතක තියාගන්න. ඒකේ ආරම්භය තමයි සුවච කියන ගුණය. Active listening. We should be gently spoken. Starting to listening to what the Buddha taught is the place where we start to practice Dhamma. යම්කි අවස්ථාවක බුදුදහම අහන්න ආරම්භ කරා නම් එතන ඉඳන් තමයි ප්‍රැක්ටිස් එක වෙන්නේ. ඒ නිසා තමයි ධර්ම ශ්‍රවණියත් විමුක්තායතනයක් විදිහට සඳහන් කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක්. විමුක්තියට හිත නිවීමට පත්වන අවස්ථාව. ඒ නිසා අපි සැබෑ දහමක් නම් අහන්නේ අපට අනිත්‍යය විවේචන කරගෙන ඉන්න වෙලාවක් නැහැ පිළිතුරු. සමාජීය විවරණය කරගෙන ඉන්න වෙලාවක් නැහැ අපට. අපට විවරණය කරන්න තියෙන අපේ ජීවිතේමයි, අපේ හිතමයි. අපේ හිතට කෙලස දෙන්නේ කොහොමද? ඒක කොහොමද අරු කරගන්නේ? මෙන්න මෙතෙන්ට අපි එන්නට ඕන. අන්න ඒ ගමන් මඟ අපි ආරම්භ කරමු ඇති පටන්ම අපි පුහුණුවක් ප්‍රැක්ටිස් එකක් පටන් ගන්න කියන එකයි. එතකොට සිනතුනි මෙන්න මේ ධම්මගයේදී ප්‍රධානතම කාරණා දෙක අපි කිව්වේ. ඒකාන්තයෙන් පංචශීලය පදනම් කරගත් ජීවිතයේ අනිත් අතින් සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක බේස් කරගෙන ආරම්භ කරන අපේ ජීවිතය. එතකොට අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා කියන්නේ ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධීන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය පිළිබඳ තුන විශ්වාසය. The confidence in what the Buddha explained. එතකොට අන්නේ ශ්‍රද්ධාව කියන එක කොයිතරම් ඉහළ මට්ටමෙන් තියෙනවාද කියන එක තීරණය වන්නේ අපි කොයිතරම් දුරට ඉහළින් ධර්ම ශ්‍රවණය කළාද කියන කාරණය මත. කෙටි කියනවනම් පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි අද දවසේ අපේ ජීවිතයට සතුට ලැබීම සඳහා දවසට අපි වැඩිපුර කුමක් ගැනද හිතන්නේ කියන කාරණා. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ ජීවිතයට සතුට සැනසීම ලැබීම සඳහා අපි කරන දේවල් වලින් අපි දවසට වැඩිපුරම කාලයක් යොමු කරන්නේ මොකටද? පස්සෙන්ට උත්තරේ මට ඕනේ. ඔබම ඔබේ හිතින් අහලා බලන්න. ඔබ දවසට ඔබේ කයින් වැඩ කරනවා කියන එක නෙමෙයි පින්නතුනි. ඔබේ හිතින් ඔබ දවසට වැඩිපුර හිතන්නේ මොකක් ගැනද? මෙන්න මේක තමයි ඔබ අද දවසේ ඔබට සතුට ලැබීම සඳහා ඔබ කරන දේ ඇත්තටම. ඔබ අද දවසේ වැඩිපුරම හිතන් ඉන්නේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය නම් ඔබ අද දවසේ විශ්වාස කරන්නේ ඔබට වැඩිපුරම සතුට ලැබෙන්නේ දරුවෝ ඉහළට ඉගෙන ගත්තොත් කියලා. ඔබ වැඩිපුරම අද දවසේ රැකියාව ගැන නම් හිතමින් ඉන්නේ. ඔබ බොහෝ වෙලෙක හිතන්නේ ඔබ එකෙන් කරන සේවය නැත්නම් ඔබ එකෙන් උපයන මුදල තමයි ඔබේ ජීවිතයේ ඉහළම පරමාර්ථය කියලා. ඔබ වැඩිපුරම ඔබේ රූප සම්පත්තිය ගැන නම් දවසට හිතන්නේ. ඔබ හිතන්නේ ඔබ ලස්සනට හිටිය තරමට සතුට තියෙන කියලා. මෙන්න මෙහෙම ගිහිල්ලා පින්නතුනේ. කවදා හරි දවසක අපේ ජීවිතේ එන්නට ඕන මෙන්න මේ බුදුදහමේ කියන ශ්‍රද්ධාව ගැන. බුදුදහමේ මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම? අපේ හිත පිරිසුදු කර ගැනීම සඳහා අප දවසට වැඩිපුර කුමක් ගැනද හිතන්නේ කියන කාරණා. වෙනත් දෙයකින් කියනවා නම් පිළිපදින කෙටිම කියනවා නම් සතිපට්ඨාන මයින්ඩ්ෆුල්නස් විස්තරාත්මකව කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. මෙන්න මේ එක්ක පින්න තුනේ අපේ ජීවිත පදනම් වෙනකොට ජීවිතේ ලොකු වෙනසක් එනවා. ඉවෙන් සමගද්ද එන්න එන්නම ජීවිතයේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. අද අපි කොමන දෙයක් ලෝකේ කරත් පිළිතුනේ දහමෙන් බැහැර ඒ සතුට එන්න එන්නම අඩු වෙනද වැඩි වෙනද? අඩු වෙනවා පිළිතුනේ. අපි හිතුවට වැඩි වෙනවා කියලා එන්න එන්නම අඩු වෙමියන්. නමුත් දහමට සැබෙමින් අපි හරි අවබෝධයෙන් දහමට ආව නම් ඒ කියන්නේ අපි එන්න එන්නම සතුට වැඩි වෙනවා. හැබැයි සතුට බාහිර කෙනෙක් මත නෙවෙයි තියෙන්නේ. ධර්මාලෝ ඉගෙන ගැනීම, ධනෙ වැඩි කර ගැනීම, රැකියාවෙන් උසස් වීම මේව මත නෙවෙයි ඒක පදනම් වෙලා තියෙන්නේ. ඒවත් අපි ජීවිතේ කරන්නේ නැත්තේ නේ. නමුත් ඒව කරද්දී අපිට ඊට වඩා ඉහළ ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. අපේ ස්පිරිචුවල් ඩ්‍රීම් එකක් තියෙනවා. යමකද ඒ ඩ්‍රීම් එක? ඒ තමයි මේ මොහොතේ අපි යම්කිසි නුවණකින් ඉන්නවා නම්, ප්‍රඥාවකින් ඉන්නවා නම් අන්නේ ප්‍රඥාව ඉහළම තලයට ගැනීම. අන්නේ ඉහළම තලයට ගත් අවස්ථාවේදී පින්නතුනේ ලක්ෂණය තමයි ඕනෑම සුබ දෙයක් අසෝ විදිහට මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් ඕනෑම ලස්සන දෙයක් ලස්සන නැහැ කියලා නම් මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම අසුබ දෙයක් සුබ දෙයක් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. සුභ අසුබ දෙකම දුරු කළොත් නම් උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙමත් ඉන්න පුළුවන්. පින්නතුනේ මේක තමයි ධර්මයේ තියෙන ඉහළම රසායනික. අපි හිතන්නේ සාමාන්‍ය බාහිර ලෝකේ වෙනස් කරන්න ඕන කියලා. අපි උදේ පටන් රැ වෙනකම් උත්සාහ කරන්නේ බාහිර ලෝකේ වෙනස් කරන්න. අපේ ශරීරය පිරිසුදු කරන්න කොච්චර අපි මහන්සි වෙනවද? අපි ඇඳුම් ටික හොයද ගන්න ගියේ පිරිසුදු කරන්න කොච්චර අපි මහන්සි වෙනවද? ඒක පැත්තට සුද්ධ කළ ඉවරමකට සාදත්තන්නේ කවදාත් ඉවරයක් වෙන්නේ. අන්න ඒ ලෝකයේ දෙපින්නතුනි මේ බුදුදහමෙන් කියන මේ ආධ්‍යාත්ම ගටාවට පස්සේ අපේ සම්පූර්ණම ජීවිතය කියන්නේ අපේ perception එක අපේ සංඥාව වෙනස් කෙරේ. ඒ සංඥාව කොයි තරම් දුරට වෙනස් කරන්න පුළුවන්ද පින්නතුනි අපි ප්‍රැක්ටිස් එකේදී කරන්නේ අර ගිරිමන සූත්‍රේන දස සංඥා පුරුදු කිරීම. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, ඊළඟට පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝඥානගත සංඥා, සම්බ සංඛාරය සනිච්ච සංඥා වලින් ගිහිල්ලා ආනාපාන සති ප්‍රථම අන්තිම වෙනවා. දස සංඥා. මෙන්න මේ සංඥා ටික අපි හරියට මැනේජ් කරගත්තොත් මේ perception ටික පිනවතුනි අපට පුළුවන් බාහිර ලෝකයක් වෙනස් නොකර සම්පූර්ණයෙන්ම අපේ perception එක වෙනස් කළා බාහිර කැමති විදිහට පාලනය කරන්න. පිනවතුනි මේකට වඩා දෙයක් මොකද ජීවිතේ? ඕනෑම අසුබ දෙයක් සුබ හැටියට අපිට හිතන්න පුළුවන් නම් ඕනෑම සුබ දෙයක් අසුබ හැටියට මෙන් කරන්න පුළුවන් නම් සුභ අසුබ ඕනම දෙයක් කෙරෙහි උපේක්ෂාවෙන් හිතන්න පුළුවන් නම් පින්වතුනි මේක තමයි රහතන් වහන්සේ කද්දේ මේක තමයි ධර්මයේ අවසාන ඉලක්කය. ආනාපාන සති කියන සූත්‍රයක් විස්තර කරන දීප කියන සූත්‍රයක්. ඒ සූත්‍රෙ මේක විස්තර වෙනවා. එතන මධ්‍යමනිකේ අවසාන සූත්‍රය ඉන්ද්‍රිය බහන සූත්‍රය. මේක විස්තර කරන භාවිතින් ඉන්ද්‍රිය පුද්ගල ලක්ෂණ. ඒතොට මෙන්නුතුනි මෙන්න මේකයි ධර්ම මාර්ගයේ ආරම්භයේ පංචශීලය අවසානයේ මේ perception එක තමන්ගේ සංඥා වෙනස් කළා බාහිර ලෝකේ කැමති විදිහට පාලනය කරන්න පුළුවන් හැකියාව. ධර්ම මාර්ගයේ මුල මෙතන අග මෙතන. මෙන්න මේ අතරේ පරතරයේ තව හුඟක් කාරණා විස්තර වෙනවා. ඒවා විහඟු පමණට ධර්මඥානෙ දිනු කරගෙන තව තව අපට පැතිරෙන්න යන්න පුළුවන්. සමාන පිළිතුරු කැමතිනේ බණ ඉතම කෙටියෙන් අහන්නේ. දිගට අහන කැමතිනේ සමහර බණ දේශන විශේෂයෙන් අපි අලුත් පරපුර ඒක කාරණයක් රිපීට් කරන දකින් කැමති නැහැ. ඒක කාරණයක් කියලා ඉස්තර කරනකොට අහනයි. ඒ කලින් කිව්ව නෑ කියන්න ඕනේ නැහැ නේද කියලා කියනවා. ඒක තමයි අලුත් අය. ධර්මදේශන වල තෑගරම් බණහන කැමති නැහැ. ඊටාම කෙටියෙන් දැන් විනාඩි 10 කැවිලා දින බණ. ඒකත් ගිහිල්ලා ඇරෙන්න දැන් විනාඩි 2කට අඩුවෙලා තියෙනවා. ඒ නිසා ධර්මයේ කියන්නේ කෙටියෙන්ම කියනවා නේද? ඒකට කියන්නේ පංචශීලය අනිතකින් සතුටට. එතකොට පංචශීල රැකවතින් අපට ඕනම අපේ ආදරය, ගෞරවය, විශ්වාසය දිනගන්න පුළුවන්. ඊළඟට සතිපට්ඨානය තුළින් බාහිර ලෝකෙන් ගෞරවය තිබ්බත් නැති වුණත් තමන්ට තමන් දෙපු විදිහ හදාගන්න. ඒ සම්මෙන්න මේ කාරණා දෙක වටා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය. ඉතාම කෙටියෙන් ගත්තොතින් ඒක අතරින් පංචශීලය පදනම් කරගත්තු ගෘහස්ත ජීවිතය ඊළඟට සතිපට්ඨානය පාදක කරගත්තු ආධ්‍යාත්ම ජීවිතය. ඒ නිසා කාරණා දෙකයි පොණ කරන් තියෙන්නේ. හොඳට පංචශීලය ආරක්ෂා කරන්න ඕනතන ආදරේ, ගෞරවේ, නැවුම් බලෙන් යුක්ත වෙන්න කන්දෙන. මේ පහ පුළුවන් තරම් කියලා මට මෙන්න ආරක්ෂා කරන්න. බලන්න මේ පහෙන් එකක් හරි කඩවුමකින් පින්නතුනි. පංචශීලයෙන් පහ කොන්නේ එක කාරණයක් ඔබ හිතේ මිස් වෙනවා තියෙනවා. මොකද වෙන්නේ? ඔබ අවුරුදු 40 50 ඕන නැති තින ආදරේ ගෞරවය එක මොහොතින් හසන්නේ. ඔබ අවුරුදු 50කටක් හම්බ කරපු ධනය එක මොහොතින් ඉවරයි. මම එකක් අඩුවකින් අරගන්නට. සමහර කීරයක් නෑ. ඇතැම් අවුරුදු 25කට 30කට කලින් කරපු වරදක් වෙන්න පුළුවන්. අද දවසේ ඉහළ යන්න පුළුවන් සමහර. එහෙම වෙලා තියෙනවා. එනිසා පිනොත් නිවිසේසෙන් කුඩා දරුවන් අසුරු කරද්දී මා කල්පනාකාරී වෙනවා. ඔවුන්ගේ ගෞරවයට හානි වෙන කිසිම දෙයක් කරන්න එපා. හැම කෙනෙක්ම තමන්ගේ පුද්ගල චර්යාවට තමන්ගේ ගෞරවයට කැමතියි. අනේ ගෞරවයේ උපරිම ලෙස ආරක්ෂා කර දීමේ ප්‍රධානතම ක්‍රමවේදය තමයි බුදුහාම දේශනා කරපු පංචශීල ප්‍රතිපදාව. අනේ පංචශීලයේ ලෝකේ ආරක්ෂා කරන කෙනෙක්. ඒක නැගෙන කියනවා අභයන් දේති අභයන් දේති අභ්‍යාපජන් දේති කියලා. අභය දානෙදී මෛත්‍රිය ලෝකෙට ප්‍රදානය කිරීම. මේක පින්වත්නි දානය දෙනවට වඩා ඉහළ එකක් මේක. අපි බොහෝ විට දානය ගැන තමයි වර්ණනා කරන්නේ. දන් දෙනවා නම් හරි හොඳයි කියලා කියන්නේ. අපේ හාමුදුරුවෝ බොහෝ විට දානය ගැන තමයි වර්ණනා කරන්නේ. දානය තමයි පුද්ගලයන් නිර්ණය කරන්නේ. දැන් අපේ ශ්‍රී ලංකාව බලන්න. උඟා දානේ පුිට කරනවානේ, දන් සංගත දෙනවානේ. දානය වර්ණනා කරනවා. නමුත් පින්නතනි මේ සිල්පද පහෙන් එකයි කඩකලි. අපේ රට පාලනය කරපුවායි. දෙවෙනි එක සමන්දි. මොකද උනේ? රටක් මවසන් වුණා. දානේ කිසි අඩුවක් නැහැ. ඔය පන්ති සිල් එකේ කඩ උනා සොරකම. මුළු ජාතියක් මෙමට සමතලා වුණා. අවුරුදු දහස් ගානක කීර්තිය සම්පූර්ණ බිඳුවට වැටෙන්නේ. බලන්න. ඒ සිල්පද ආරක්ෂා කරන අපේ රටේ අය. හාමුදුරු හැටියට අපෙන් මේ යුතුයකම හරියට සමාජයට ගියා නම් අපේ දොබඩුවක් වුණා කියලා තන අපේ එක කියුනේ නේ හරියට. අපි ඒක හරියට සමාජගත කළා නම් අද ලෝකෙමයි ඉවරද කරන්න බැරුණා අපේ පුංචි ශ්‍රී ලංකාවට යම් කිසි තලයක නඩවා ගන්න තියෙනවා. ඒ නිසා ඔබේ දරුවන්ට ඔබ ඇත්තටම ඔබ ආදරේ නම් මේ ආදර්ශය දරුවන්ට දෙන්න. කුඩා කාලේ පටන්ම කියන්න දුවේ පුතේ මං මගේ ඔෆිස් එකෙන් මං හාර්ෂිප් එකක් ගේන්නේ මං පෑනක් ගේන්නේ ඔබත් කවදාවත් ඒක කරන්න එපා. අම්මා තාත්තා ගෙදර දරුවට එතන ඉඳන් මේක පුරුදු කරන්න. ඒ දරුව ලොකුනාට පස්සේ ආදම්මිට රටේ නායකය දක්වා අතර පරාසය නොයෙක් තැන් මට යන්න පුළුවන්. එහෙම ගියාට ඒ දරුව කවදාවත් මේක කරන්න නැහැ ඊට පස්සේ. ඒ වැරදි දෙයක් කරන්නේ. එන සාපන්දි සියා පිළිතනට වඩා හරි වටෙන් දෙයක් වෙනත. මේ වචන පහ දිනපතා වචනෙම කියන්නේ මේක. පන්දි සියේ ආරක්ෂා කිරීම කියලා කියන්නේ මහා පුණ්‍ය ගංගා පහ කියලා කියනවා. පුණ්‍යාවිසන්ද. The five meritorious streams. Practicing five precepts is the five meritorious streams. පින්නතුනි මේ පහ රැකීම මහා පුණ්‍ය ගංගා පුණ්‍ය නදී පින් උල්පත් පහක් විදිහට කියන්නේ. ඊට තම වර්ණනා කළ තියෙන බුදුදහමේ. ඒ වගේම තමා පංචශීලය රකින්න විතරක් නෙවෙයි තමන්ගේ ළඟම අය පංචශීලය රකින්න උනන්දු කරවන්න කියලා. ඔබ අඩුම ගානේ ඔබ ඊටාම ආදරය කරන ඔබ ඊටාම කැමති ආමවාසයෙන් දෙන්න පුළුවන්. පංචශීලයේ කොහොම හරි රකවන්න උනන්දු කරවන්න. දැන් මේ පිළිතුරු හැම දිනෙකම දෙහැමි අය ඔබ අනිවාර්යෙන් පංචශීලය රකිනාය. ඒක ගැටුවන්නේ අපි දන්නවා ඒක. නමුත් ඔබේ යුතුයකමක් තියෙනවා තම දෙන්නෙකුට හරිය. ජීවත් වෙන. තමගේ අම්මා තාත්තා වෙන පුළුවන්. දරුවෝ දෙන්න වෙන පුළුවන්. සහෝදර සහෝදරයන් වෙන පුළුවන්. ස්වාමි භාර්යාව වෙන පුළුවන්. ඒ ඇයටත් මේක යොමු කරා. මේක තමයි මරණයෙන් පස්සේ හොඳ තැනට යන්න තියෙන ප්‍රධානම සාධක. දන් දුන්නට විතරක් පරලෝක සුගත හැම වෙනවා කියලා බුදුදහම කියන්නේ නැති නේද? ඇයි? දන් දෙන කෙනා ගැතින් උනත් දැඩි ලෝභයක්, ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ ලෝභය සොරකම් කරන ලෝභයක් වෙන්න පුළුවන්. ඒ ලෝභය කාමයේ වරදා හැසිරෙන මට්ටමේ ලෝභයක් වෙන්න පුළුවන්. ඒ ලෝභය මද්ද්‍රවයේ භාවිත කරන මට්ටමට යන්න පුළුවන්. හිතේ ඇති වෙන ද්වේෂය ප්‍රාණඝාතයක් කරා යන්න පුළුවන්. ඇතැම් මෞපිය ඝාතනයක් කරා යන්න පුළුවන්. ආනතර කර්මයක් බවට යන්න පුළුවන්. දන් දෙන කෙනෙක් වුණත් පිළිතුරු. නමුත් පංචශීල ආරක්ෂා කරනවා කියන මොකද්ද? යා යන කොච්චර ලෝභී තිබුණත් යා සොරකම් කරන මට්ටමට යාගේ ලෝභය යන්නේ නැහැ. යා යන හිතේ කොච්චර රාගය තිබුණත් යා කාම වරදා හැසිරෙන මට්ටමට යාගේ රාගය වැඩි වෙන්නේ නැහැ. යා යන කොච්චර ලෝභී තිබුණත් යා බොරුවක් කියන මට්ටමට යන්නේ නැහැ පිළිතුරු. මෙන්න මේක තමයි දාණයට වඩා සීලය උතුම් කියලා කියන්නේ. දන් දෙනවට වඩා සීලය වටිනවා කියන්නේ මේක. දන් දෙන කෙනෙක් යටින් වුණත් දැඩි ලෝභයක්, රාගයක්, දේශයක් ඇති වෙලා අනතර කර්ම කළා. අනතර කර්ම සිද්ධ වෙලා මරණය මැත්තේ නිරේත යන කුල කල්ප ගන්නද. බලන් පිනතුනි මේ සම්බුද්ධ ශාසනයෙහි අසද්ෘෂ මහ දාණය දුන්නේ කවුද? ඔව් කෝසල මල්ලිකාව. කෝසල මල්ලිකාවක් පින්නතුනි මරණය මැත්තේ සුගතිගාමී වෙන එක ලිහිසුනේ නැහැ. එයා සුගතිගාමී බැරි වුණා. එක බුද්ධ ශාසනයක එක කෙනෙකුට පමණ එකවරක් පමණක් දෙන්න පුළුවන් එකම දානෙම එක පින්නතුනි. මේක භෞතික වශයෙන් ආමිස දානවලින් හැම දානෙම. හැබැයි සීල දැක්කොත් පින්නතුනි පංච සීලෙන් හැම වෙන්නේ. පංච සීලේ තුර හරියට විස්තර තුළ ඉනවා කියලා කියන්නේ ඒක තමයි නියම ප්‍රොටෙක්ෂන් එක රෙකියුල් දෙන්න. ධම්මෝ හරිය රැක්කති ධම්මචරි කියන මේක. එනිසා ඔබ ඊටාම ළඟින් ඇසුරු කරන ඔබ ඊටාම ආදරය කරන ආම වශයෙන් දෙන්නෙකුටවත් උපරිම වශයෙන් දහ දෙනෙකුටවත් සල්ලි දීලා හරි කමක් නැති වෙනවා. නිකන් බැරි නම් සල්ලි දීලා හරි ඒ අය පංච සීල ආරක්ෂා කරනවා. මරණය මැත්තේ දානයක් නොදුන්නත් සමනය වෙන්නේ. ඒක නා වෙනුවෙන් ඒ මරණයන් පස්සේ වේදන් කරන්න තියෙන සල්ලි දෙක ඔක්කොම දීලා හරි ජීවත් ඉන්න කාලේ පංච සීල රැකවන්න. ඊට පස්සේ හත් දවසේ දානේ තුන් මාසේ දානේ අවුරුදු දානේ නොදුන්නත් සමනයි. ඇයි ඒ ඔබට විශ්වාසයක් තියෙන ඒක නා දැන් සුගති ගාමී ඇතේ කියලා. එතකොට ඊළඟ කාරණේ තමයි පිළිතුනේ ආර්ය සංගීත මාර්ගය. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා. මෙන්න මෙතෙන්ට ආපු ගමන් පිනතුනි අපේ සතුට විඳීම මේ මොහොතේ ආරම්භ කළා. ධර්මයේ මෙතෙන්ට එනකන් අපි සතුට හොයාගෙන ගියා මිසක් සතුට විඳින්නේ නැහැ පිනතුනි. මෙන්න මේත් අපි ජීවිතේ වටිනාම දේවල් ටික කරන්න පෙළඹෙනවා. අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ සඳහන් වෙනවා අනුත්තරී කියලා සූත්‍රයක් තියෙනවා. මේ අනුත්තරී සූත්‍රයෙන් කියන්නේ ලෝකේ කරනවා නම් වටිනාම දේවල් මොනවද කියලා. ශ්‍රද්ධාවට යම්කිසි කෙනෙක්පත් උනා නම් අන්නේ ශ්‍රද්ධාවටපත් වෙච්ච කෙනාගේ ජීවිතේ කරණ තියෙන වටිනාම දේවල් හයක් ගැන තමයි මේක තියෙන්නේ. අනුත්තරී සූත්‍රය. ඒ පළවෙනි කාරණේ තමයි දස්සන අනුත්තරී කියන කාරණේ. දකින්න දේවල් වලින් තමන්ගේ net දෙකට දකින්න දේවල් වලින් මුතුම දේ මොනවද කියන්නේ? සානනුත්තරිය. ආහන දේවල් වලින් මුතුම දේ මොනවද? ලාභහනුත්තරිය. ලාභයන්ගෙන් මුතුම දේ මොනවද? පාරිචාරිහනුත්තරිය. යම් කෙනෙකුට උපස්ථාන කරනවා නම් ඒ උපස්ථාන කිරීම වලින් මුතුම දේ මොනවද? ඊට පස්සේ සීක්ඛානුත්තරිය. ශික්ෂණයට හික්මීමටපත් වෙනවා නම් උතුම දේ මොනවද? ඊට පස්සේ අනුස්සතානුත්තරී සිහි කරනවා නම් සිහි කරන දේවල් වලින් උතුම දේ මොනවද? දැන් ඔබත් කැමති මේ ජීවිතේ උතුම දේවල් කරන්නේ හොඳම දේවල් කරන්නේ. ඔබ නිතරම කැමති උපාධියක් ගන්නවා නම් හොඳම විශ්වවිද්‍යාලයෙන් ඉහළම උපාධිය ගන්න. ජීවත් වෙනවා නම් හොඳම ස්ටේට් එකකින්. පියදම ආඩුව, ටැක්ස් ආඩුව, රැකියා හොඳට හොයාගන්න පුළුවන්. දේශගුණයෙන් හොඳේ, සාමාජික පදර ආඩුව හොඳම ස්ටේට් එකට තමයි හොයාගන්නේ. රැකියාව කරනකොටත් එහෙමයි. නෝන කෙනෙක් මහත්ය කෙනෙක් හොයාගන්නකොටත් එහෙමයි. හොඳම කෙනෙක් තමයි හොයාගන්නේ. සිටි එකක් තෝරගන්නවා නම් හොඳම සිටි එකක් තමයි තෝරගන්නේ. වාහනයක් ගන්නවා නම් හොඳම වාහනය. ඒක ජපාන් වාහනයක් වෙන්න පුළුවන්, ඇමරිකන් එකක් වෙන්න පුළුවන්, යුරෝපියන් එකක් වෙන්න පුළුවන්. යුරෝපිය ගත්තා කියන ස්වීඩන් එකක් වෙන්න පුළුවන්, ජර්මනි එකක් වෙන්න පුළුවන්, එංගලන්ත එකක් වෙන්න පුළුවන්. ඔබ හොඳම එක තමයි තෝරගන්නේ. බුදුහාම දේශනා කරන්නේ වගේ යම් කිසි කෙනෙක් කරනවා නම් ලෝකෙ හොඳම දේවල් ටික මොනවද කියලා. ඒ මොනවද? ඒ තමයි දසන අනුත්තරිය. ඇස් දෙකෙන් බලනවා නම් උතුම දේ මොනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දැකීම, සංඝරත්නයේ ආරි ශ්‍රාවකයන් දැකීම. ඇස් දෙකෙන් දකින දේවල් නම් උතුම දේ කියලා කිව්වා. ඊළඟට සවන අනුත්තරිය. කන් දෙකෙන් අහනවා නම් උතුම දේ මොනවද? ඔව්, ඒ තමයි මේ විරාගයේ දහම. දුකේ හට ගැනීම නිරෝධය. නැත්තම් දුක, දුකට හේතුව දුක නැති කිරීම, ඒ දුක නැති කරන මාවත කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධ දේශනාවක් කන්දේ. ඊට ලාභානුත්තරිය. යම් ලාභයක් ලබනවා නම් යම් කිසි බෙනිෆිට් එකක්, රිසල්ට් එකක් ලබනවා නම් ඒ ලබන දේවල් වලින් උතුම දේ මොනවද කියන්නේ? ඒ තමයි සද්ධා ප්‍රතිලාභය. බුද්ධ ධර්ම සංගය කියන තෙරුණ ගැති වෙන ප්‍රසාදය. ගෞරවය, විශ්වාසය. මේක තමයි ලබන්න පුළුවන් ඉහළම දානෙ. ඉහළ ප්‍රතිලාභය. යන පාරිචාරය යන උත්තරී කියලා ගන්න. යමිස කෙනෙකු උපස්ථාන කරන්න තියෙනවා නම් පිටපස්සේ යන්න තියෙනවා නම් ඒ උපස්ථාන කරන ඇතුලෙන් උතුමය තමයි බුදුරජාණන් වහන්සේ උපස්ථාන කිරීම සංඝරත්නයට උපස්ථාන කිරීම කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණේ තමයි සික්ඛානුත්තරී. හික්මෙන දේවල් අතුරින් ඩිසිප්ලින්ස් වලින් හික්මෙන දේවල් අතුරින් උතුම දේ මොනවද? ඒ තමයි අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. නැත්නම් සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ තුන දිශාව. වෙනත් විදිහකින් කියනවා නම් ආරක්ෂණය මාර්ගය. ඊළඟට අනුසතානුත්තරිය. සී කරනවා නම් යම ගැන මතක් කරන්න තියෙනවා නම් පුද්ගලයා වශයෙන් සී කරනවා නම් කවුරු ගැනද වැඩිපුරම සී කරනවා? ඔව් ඒ තමයි බුදුහාඳුර ගැන. ඒ වගේම සරුත් මොගලන් ආදී ආර්ය උතුමන් ගැන. දැන් අද අප සිහි කරන අය අතුරින් අද අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න සමහර අය. එයන් හොඳයි කියලා අපි සිහි කරනවා. නමුත් කාලයකදී හිතනවා අපි හිතපු තරම් අය නෙවෙයි කියලා. කාලයකදී හිතනවා දැක්කාම කියන්නේ ඒ අය අපි ගන්න ඔක්කොම ගුණය ගැන තේරි කියලා නේද? කෙනෙක් දැක මොල් මාස්නේ අපි හැමෝම කල්පනා කරන්නේ. කෙනෙක් මොනයි හොමස්සක් හිතන්නේ එයා හොඳම කෙනෙක් කියලා. අපි දන්න ඔක්කොම ගුණ ටික එයාගේ ළඟ තියෙන්නේ හිතන්නේ. ඇතැම් දෙයක නම් දන්නේවත් නැහැ. හැබැයි පොඩ්ඩක් එහෙම වෙච්ච නම් අපි කියනවා ආ ඔය මං හිතුවේ නෑ ඔයා හැම කෙනෙක් කියලා. කියලා එයාට දොස් කියනවා. ඉතින් එයා අපි හිතපු තරම් ගුණ එයා කියලා නැහැ. ඉතින් අපි එයාට බලනවා. එයාවත් හිතරනේ අපි එහෙම හිතයි කියලා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා නම් සරුවත් මොගලන් ආදී නිකේසි මහරහතන් වහන්සේ ගැන හිතනවා නම් ඒ විශ්වාසය, ඒ ගෞරවය, ඒ ප්‍රසාදය කිසි දවසක අඩු වෙන්නේ නැහැ බින්දට. මුළු වහන්සේලා ධර්ම මාර්ගයේ ඉන්නයි. මෙන්න මේ අනුත්තරීය සූත්‍රයේ තියෙන කරුණු 6ම පින්නතුනි කාරණා දෙකක් වටා කේන්ද්‍ර වෙනවා. ඒ මොකද්ද? එකක් තමයි ශ්‍රද්ධාව. නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන එක පැත්තක අනිත් පැත්තේ ත්‍රිවිධ ශික්ෂා. ඒ නිසා ඔබ සැබෑවටම බුදු දහමට ආව කියලා කියන්නේ. ඊටාම කෙටියෙන් කියනවා නම් ඔබට දිනකට වැඩිපුර සිහිපත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය කියන මේ තුන. ඒ වගේම ඔබට වැඩිපුර දවසන මතක් වෙන්නට ඕන ඔබ පිළිපදින ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ කාරණා අරට කියන්නේ the 8 steps of happiness. The noble eightfold path is the 8 steps of happiness. සතුට ලබන මාවතේ පියවර 8 විදිහට සැලකෙනවා. ඒ නිසා අපි මුලින් සඳහන් කරන්නේ ශ්‍රද්ධාව ගැන. ශ්‍රද්ධාව කියන්නේ සතුට ලැබීම සඳහා ඔබ දවසට වැඩිපුර කුමක් ගැනද සිහි කරන්නේ කියන කාරණා. ඔබට නිසිසේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා නම් ඒ කල්‍යාණ මිත්‍රත්වයේ ඔස්සේ ඔබට සද්ධර්ම ප්‍රතිලාභය ලැබුණා නම් ඔබටම ඔබ ගැන බලා ගන්න පුළුවන් දෙසාට. එමකන්ද ඒ තමයි ඔබට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නට ඕන බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන. ඒ වගේම ඔබේ පුහුණුව රැකියාව කරනවා නම් මම කරන්නේ සම්මා ආජීවයේ. වචනයක් කතා කරනවා නම් මගේ වචනයෙන් පිට වෙන්නේ සම්මා වාචාව. ශාරීරික යමක් කරනවා නම් සම්මා කම්මන්ත. සිතවිලක් හිතනවා නම් සම්මා කම්මන්තය. උත්සාහයක් කරනවා නම් සම්මා ආජීවේ. සතිමත් බව පුහුණු කරනවා නම් සම්මා සතිය. හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධි. පින්නතුනි, ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට ඔබ විවිධ මට්ටම් වලින් එනවා. දැන් අපි කුඩාම කාලේ රසක් කොහෙද සතුටේ හරියටනේ. රසක් ලං වෙනකොට සතුට වෙනවා ගන්නෙ. ඇයි සතුට වෙන්නේ? රසක් කොඩ පත් කරන්නේ නේ. රසක් කොඩ හදලා ඒකෙන් තමයි සතුට වෙන්නේ අපි නේ. ඒතකොට මේ රසක් කොඩත් එක තමයි අපේ සතුට තියෙන රසක් කාලේ. එතනින් තමයි කුමලියම පටන් ගන්නෙ. ඒක හොඳයි. නවත් වෙනතන එතනින් පටන් අරන් අපි වැඩ ගියා කියන්නේ හරියට ධර්මයාව නම් අපේ ජීවිතේ වෙසක් පොහොදාම් සිද්ධරක් මේ පිනතුනි. අවුරුද්දේ 1365ම දිනකට අපට වැඩිපුරම මතක් වෙන ඕන මේ තෙරුවන ගැන. ඒ වගේම තමයි ප්‍රැක්ටිස් එක අරසංග මාර්ගයේ. යතරම ප්‍රධානම කාරණය සම්මා සතිය. ඒක අවසන්ට ගිහිල්ලා පිනතුනි අවසානම ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? අර දස සංඥාවලින් ආනාපාන සතිය කියන කාරණය. Mindful breathing. This is the highest practice of Buddhism. අවසාන වශයෙන් අපේ සාර්ථකත්වය කියන අපේ සතුට. Finally. Our happiness depends on our success. Our success depends on our happiness. Our happiness completely depends on the duration of practicing breathing meditation. Mindful breathing. මේක පින්නතුනේ මේ කාරණේ අමතක කරන්න එපා. මේක හොඳට මතක තියාගන්න. අවසාන වශයෙන් අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි. සෝ සතෝ වාසසති සතෝ පස්සසති. දීගං මාස සතෝ දීගං අස්ස සාමිති පජානාති. දීගං මා පස්ස සතෝ දීගං පස්ස සාමිති පජානාති. ඔතනින් ආරම්භ වෙලා අවසානයේ පටිනිසද්ධාන පස්සේ අසසි සාමිති සික්කති. පටිනිසද්ධාන පස්සේ පස්සසි සාමිති සික්කති. අද ලෝකයේ විශේෂයෙන් බටහිර ලෝකයේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ මානසික ප්‍රශ්නේ. ඒ මානසික ප්‍රශ්න අතුරින් ප්‍රධානතම ගැටලුව මොකක්ද? loneliness කියන එක. අන්තිම කාලේ තමන් තනියම තමන්ට කතා කරන්න සුරු කරන්න කෙනෙක් නැතිකම. මේක තමයි බටහිර ලෝකයේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ. How do you know it? වසර 75ක් තිස්සේ කරන දිගම රිසර්ච් එකක් තියෙනවා. අදටත් එක කරනවා. මේ අවුරුදු 75කට කලින් 800 ගානක එක් සම්බලයක් අරන් සම්බලයක් අරන් ඒවලන් රිසර්ච් එකක් කරමින් ඉන්නවා. මිනිස්සු වයසට යනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකද කියලා තේරුම් ගන්න. ඕන එකෙන් අනාවරණය කරගෙන තියෙනවා. මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය අන්තිහපාලේ තනි වීම හොද කරන්න මොකද? බටහිර ලෝක ප්‍රශ්න මේක පිළිබඳ. බටහිර ලෝකයේ ප්‍රශ්න මේක වෙද්දී පෙරදිග ලෝකයේ සම්පූර්ණ ප්‍රශ්න වලින් නිරාකරණය වීමත් මේකමයි පින්නතුනි. සොලූෂන් එකක් මේකමයි. මේක තමයි අවසාන රිසල්ට් එක. Taman taniyem inna kena asawa. හැබැයි වරදා තේරුම් ගන්න එපා devices එක කියලා හිතන්න එපා. devices අත්හැරලා නේ. ෆෝන් එකවත්, ලැප්ටොප් එකවත්, wifi පාවිච්චි නොකර මේ කියන්නේ. ඒවත් එක්ක ඉන්නකනේ අද loneliness කියන විදිහට සැලකන්නේ. පින්නතුනි, තමන් තනියම ඉන්න එක තමයි තනියම නිකන් නෙවෙයි හිත පිරිසුදු කරගන්නේ. සමති උදස්නා තුළින් විශේෂයෙන් ආනාපාන සතියත් එක්ක ඉන්න එක තමයි කෙනෙක්ගේ ඉහළම සතුට බවටපත් වෙන කෙනෙක්. පීති පරිසංවේදී අසස සාමිති සික්කති. පීති පරිසංවේදී පසස සාමිති සික්කති. දහමගේ හැම කරුණක්ම පින්නතුනි ප්‍රීතියත් එක්ක යනවා. දන් දෙනකොට ප්‍රීති මොදානම් ඉන්න තිදාක. දන් දෙන කෙනා ප්‍රීතියක් ඉන්නවා. සීලවන්ත වෙනකොට තමන්ගේ සීලය ගැන සතුටක්. මෛත්‍රී භාවනා කරනකොට manussanam piyohoti amanussanam piyohoti සතුට වැඩි වෙනවා. මානුෂ්‍ය ආමනුෂ්‍ය ඔක්කොම යාළුවෝ යාළුවෝ. සමත වඩනකොට විතක්ක විචාර පීති සුඛ එකක් ගැතා. පීති කියන්නේ ධානාංගය. සත්බොජංග වඩනකොට සති, ධම්මවිජය, විරිය, පීති, පීති සම්බොජංගය. කොහොම ඉහළට ගියද පිළිතුරු රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ප්‍රීතිය ලැබෙන දේනොත් ප්‍රීති වෙනවා, ප්‍රීතිය නැති දේනොත් ප්‍රීති වෙනවා. ප්‍රීතියයි දුකයි දෙකම දුරු කළා උපේක්ෂාවෙන් පුළුවන් නම් අවසරයි ඉවත් කරන්න පුළුවන්. බාහිර ලෝකයේ කිසිම දෙයක් වෙනස් නොකර තමගේ පර්සෙප්ෂන් එක තමගේ සංඥා වෙනස් කළා ඕන මේක ඕන විදිහට හිතන්න පුළුවන්. යම් කිසි කෙනෙක් බලනකොට මගේ ගුණකතනයක් කරනවා කියලා සතුට වෙනත් පුළුවන්. ගුණකතනයක් කරනකොට මෙයාම කාටිකින් මට බණේ කියන ඕනෑම කෙනෙක් ප්‍රතිචාර කරන්න පුළුවන්. ඕනෑම මේ සතුට දුක දෙකම දුරු කළා මේ සංඥාව මේ සද්දේ මේ මොති නිරුද්ධ වෙලා කියලා ඕනනම් ශූන්‍යතාව දෙන්න කරන්න පුළුවන්. පින්නතුනේ මේක තමයි ප්‍රසෙප්ෂන් එක වෙනස් කිරීම. ඔබ අහලා තියෙන්නේ ලිප්ටන් බෲස් කියන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. බයොලොජිස්ට් කෙනෙක්. ලිප්ටන් බෲස්. ඔහු කියනවා අපේ මේ ප්‍රසෙප්ෂන් එක වෙනස් වෙනකොට අපේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් මුළු බොදියම වෙනස් වෙන හැටි. අපර වෙනස් කරන තියෙන සංඥා විතරයි කියලා. හැබැයි ඔවුන් දන්නේ නැහැ මොන සංඥාද දිනු කරන්නේ කියලා දන්නේ නැහැ. ඔවුන් මේක හොයාගෙන තියෙන බුදුදහමට එනකන් කෙනෙක් දන්නේ නැහැ මොන සංඥාද දිනු කරන්න ඕන මොන perception එකද develop කරන්න ඕන කියලා දන්නේ නැහැ කට්ටිය. පින්වදින අපට දින වාසිය තමයි. බුදුහාම දැක්කනවා මොන perceptionද මොන සංඥාද මොන චේතනාද වැඩිපුර දිනු කරන්න ඕන කියලා. අපේ කුසල චේතනා ටික ඔක්කොම ඉහළම තලයකට දිනු වෙන ප්‍රධානතම practice එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නකොට සියලුම කුසල චේතනාවල වර්ධනය කරන් පුළුවන් උපරිම positive perceptions ටික ඉහළම මට්ටමට දිනන. ඒ දිනුවෙන එක අවස්ථාවක් තමයි සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ. ඒ ටික ආයතාවක් ඉහළ මට්ටමට ගන්න එක තමයි සකදාගාමී මාර්ගඥානය කියලා කියන්නේ. ඒ ටික වටහාත් ඉහළ තලයකට ගන්න එක තමයි අනාගාමී මාර්ගඥානය කියන්නේ. එයක උඩරිම හිල තලයට අටම එක තලයට ගන්න එක තමයි අරහත මාර්ගයක් ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ Taman හරියට අර ලී කොටයක් හරි මොකක් හරි බොහොම අමාරුවෙන් තල්ලු කරන් ගියලා වතුරට දැම්මට පස්සේ කොහමද? ඇඟිල්ලෙන් උනා තල්ලු කරන්න පුළුවන්. අනේ වගේ තමයි මේ අවස්ථාව පසුබල යාමත් එක්කම Tamanට Tamanගේ ජීවිතය ගැන සියලුම පාලනය Taman යතර ගන්න. ඊට පස්සේ ආබෝහ වෙච්ච ජීවිත කාලය උපේක්ෂායි මාසයක. ඒ සාපිනතුනි මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රධානතම අනුශාසනය. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. This is the place where we should be confident in what the blessed one explained. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ගැන විශ්වාසය තියාගන්න කියන්නේ මෙන්න මෙතෙන්. මෙතෙන්ද විශ්වාසය තියලා තමා උපරිම ලෙස ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ සතිපට්ඨානයි. මයින්ඩ්ෆුල්නස් එක. ඒකේ ප්‍රධාන අර්ථයෙන් තියෙන තුනේ අවසන් ගියාට පස්සේ චිත්තානපස්සනා සහ ධම්මානපස්සනා. චිත්තානපස්සනා කියන්නේ මොකද්ද? සරාගන් වාචිත්තං සරාගන් චිත්තං පජානාති. රාගය සහිත සිටුවිලක් එනකොටම දන්නවා දැන් මට රාගයක් තියෙනවා කියලා. විතරාගම් වාචිත්තං විතරාගම් චිත්තං පජානාති. රාගේ දුරුණනක් දාන්න දැන් මගේ හිත රාගේ නැහැ කියලා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. හිතේ ද්වේෂයක් තියෙනකොට දාන්න දැන් මගේ හිතේ ද්වේෂයක් තියෙන්නේ. විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තං පජානාති. හිතේ ද්වේෂයක් තියෙනකොට දාන්න දැන් මගේ හිතේ ද්වේෂයක් තියෙන්නේ. ඔහොම ගිහිල්ලා පින්නතුනේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පදානාති. ඒත දැන් මේ මේලා මොහෙන් නම් ඉන්නේ අවිද්‍යාව වෙන ඉන්නේ ඒකත් ගන්න. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනේ? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව නිවිත ප්‍රවේද තියෙනවා. යන්තරෙන් ගැඹුරට ගියාට පස්සේ අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක් නිරෝධ ගාමිනී පටිපදා ඥානක් කියපු විදිහට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දෙනවා. වඩාම කෙටියෙන් කියනවා මොකද්ද? මේක හොඳට අහගන්න පිළිතුරු මේ කියන හැම කාරණයක්ම තමයි ජීවිතේ වෙනස් කරන්න හේතු වෙන කාරණා. ඇහැට රූපයක් පේනකොට අපි ඒ රූපය ගැන හිත බැසගෙන ඉන්නේ. නැත්තම් කෙටියෙන් කියනවා නම් ඇහැට රූපයක් පේනකොට, දකිනකොට ඒක අපි තේරුම් ගන්නකොට අපි හිතන් ඉන්නේ ඒ රූපය මේ වෙලාවේ බාහිර තියෙන රූපයක් කියලාද? එහෙම තමයි හිතන් ඉන්නේ. දැන් හිතන්න තමයි අපිට නෑ. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක් දැනෙනකොට අපි හිතන් ඉන්නේ ඊට අදාළ රූපය ඒ විදිහටම මේ මොහොතේ බාහිර ලෝකෙ තුල තියෙ කියලා නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි භවය කියලා කියන්නේ. මේත් එක්කම මේ අවිද්‍යාව තියෙනවා නම් මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, ඔහොම ගිහිල්ලා භව පත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛය සම්බවන්. මේ පරිසම්පද ගමක නැහැ. පිනතේ එතකොට ඔබ හිතේ තියෙනා මේ හැඩ රූපයක් පේනකොට නැද්ද බාහිර රූපය කියලා නේ? බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ පිනතේ. රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපයේ සජීවී වෙන්නේ අපි ඒ රූපයේ අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් කන්ටැක්ට් වෙන මොහොත. ඇහැට රූපයක් බලන්න පුළුවන්. හැබැයි චක්කු විඥානයේ රූපයක් දැනගන්න බෑ කිමොත. දැනගන්නේ විතර මන විඥානය. චක්කු විඥානයෙන් වයි, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයන්ගෙන් යම් සම්පූර්ණම දැනගන්න බෑ. න පංචේ විඥානේ හි කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤතර අවිනිපාතමත්තා කියන මේකයි. We are unable to recognize anything through five consciousnesses, just contact. සම්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඥානය. Everything should be understood by mind consciousness. එතකොට මේ මනෝවිඤ්ඤාණයෙන් යමක් තේරුම් ගන්නකොට ඒ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න පාදක වෙච්ච ඇස, රූපය, චක්කු විඤ්ඤාණ ආදී මේ විපාක මතේ මේ ස්කන්ධ ටික ඉතුරු නැතුවම හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. නැති වෙලා තියෙනවා. ඉතින් කර්මයක් වෙනද ස්වාමී? කර්මයක් කියන්නේ චේතනාව. සංස්කාරයක් නෙවෙයි. විපාක මතේදී කර්මයක් වෙන්නේ නැහැ. විපාක මතේ මේ ස්ථානීය කුසලයක්වත් අකුසලයක්වත් සපක් හදුවාකට නෙමෙයි. විපාක මතේක නිරුදුනාට පස්සේ ඒක පාදක කරගෙන තමයි, ඒක බේස් කරගෙන තමයි නාම කර්ම විදියට ඊළඟට අපි මන විඥාණය කුසල අකුසල රැස් කරන්නේ. එතකොට මෙන්න මේක පිළිබඳව අපිට නොදෙන්න කාරණයක් මේකට තමයි විද්‍යාව කියන්නේ. නිකන් සරල උදාහරණයක් කියන්න. සරල උදාහරණයක් කියන්න. අපි කෑම ටිකක් කනකොට, මේක අපි නිතරම බණ්ඩි කියන කාරණයක්. අපි කෑමක රස දැනෙනකොට අපි නිතරම හිතන්නේ මේ මොහොතේ තමයි රස දැනෙන්නේ මේ පිඟාන කියන කෑමේ කියලා නේ. දිවට රස දැනෙනකොටම පිඟාන කියන කෑම තමයි මතක් වෙන්නේ අපිට. ඇත්තටම ඔබට මේ මොහොතේ දිවට රසයක් දැනෙනවා නම් ඒ දිවට දැනෙන රසය තියෙන තිහනද? ඒ කැම ටික තියෙන. ඒ කැම ටික මෙල කටේ තියෙනනි. ඔබට කවදාවත් නිකමටවත් හිතල තියේද යම් කිසි කැමක රස දැනෙනකොට මට මේ රස දැනෙන්නේ මේ කටේ තියෙන කැම කියලා හිතල තියෙනද? නිකමටවත්. ගලක් වගේ හැපුණත් නම් වල හිතේ. දැන් කැම දෙක කටේ තියෙන ඉගෙනනි. නැත්තම් හැම වෙලාවෙම හිතන්නේ දිවට රස දැනෙනකොට මේ රස දැනෙන්නේ පිගාන තියෙන කැම ටිකේ කියලානේ. පිඟානේ තියෙන කෑම දිහා බලාගෙන තමයි අපි කඩර රස විඳින්නේ. පිඟානේ ලස්සන තියෙන කෑම ටික බලාගෙන තමයි. හැබැයි බැරි වෙලාවක් කෙනෙකුට හිතුණොත් අනේ මේ රස දෙන්න කෑම ටික ලස්සනක් ඇති කියලා අරගෙන බලන්න ඕනේ කියලා. බැලුවොත් කොහොමද? ඒ බලන කෑමට ඔබට ආසාවක් ඇති වෙනවද? අනේ මේ කෑම ටික මම තියාගන්නවන් හවසට රස විඳින්න කියලා පිළිසිගෙන තියාගන්නවද? ඔබේම කෑම ටිකත් ආයි ඔබ බලන්නවත් කැමති නැහැ. වෙනත් අයගේ කෑම ගැන අමුතුවෙන් කියන දෙයක් නෑ. පින්නතුනේ මේ කටියේ තියෙන කෑම ටික වගේ තමයි මේ බාහිර පෙනෙන ඔක්කොම රූප ටික පේන්නේ. බාහිර ඇත්තටම අපි රූපයක් පේනවා කියලා කියන්නේ අපි රූපය දැනගන්න අවස්ථාව. නමුත් අපි නිතරම හිතන් ඉන්න රූපය දැනගන්න අවස්ථාව කියලා කියන්නේ බාහිර පේන රූපේ මේ වෙනකේ පේන අවස්ථාවේ කියන. ඒක පින්නතුන ටේට් එකේ තියෙන කෑම ටික වගේ. අපි රස විඳිනවා කියලා කියන්නේ කටේ තියෙන කෑම ටික. එතකොට අපි යමක් දැනගන්නවා කියලා කියන්නේ මේ මොහොතේ ඔබ මේ හාමුදුරුවනේ කියලා දැනගන්නේ චක්කු විඥානේ නෙවෙයි. ඒ දැනගන්න මනෝ විඥානේ. එතකොට හාමුදුරුවනේ විපාක වෙන්නේ චක්කු විඥානේ ටික විතරේ විපාක වෙන්නේ මනෝ විඥානේ නමට කර්මයක් ඇස්සලාද? මෙතන අවස්ථා ගානක් තියෙනවා. එකක් තමයි ඇහැට රූපයක් පරිචිතන අවස්ථාවේ චක්කු විඥානේ ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංකේතන විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථා ගානක් තියෙන විපාක මට්ටේ මාර්ගය. ඒ ටික ඔක්කොම වේගයෙන් පසු කළ ගිහිල්ලා ඊට පස්සේ අර ඒ විපාක මට්ටමේක බේස් කරගෙන සංඥා වේදනා දෙක හට ගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක තමයි මනෝ විඥාණයෙන් නැත්නම් මන ආයතනයෙන් තේරුමන අවස්ථාව. ඒ තේරුමන අවස්ථාව තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. මනෝ විඥාණය කියලා කියන්නේ. අපි අර සැපක් දුකක් කියලා දැනගන්න වේදනාවයි රසයි හැලුමනවා කියලා දැනගන්න. ඒ නිතරම අපි දැනගන්නේ නව කර්ම මට්ටමේදී. විඥාණය ඒ රසයි සංඥා කැම මොකක් හරි දැනගන්න එක මනෝ විඥාණයෙන් දැනගන්න. නිතරම අපි දැනගන්නේ යමක් තේරුම් ගන්නේ මනෝ විඥාණය. අපට අපි වාඩි වෙලා ඉන්න තැන බලන්න බෑ. අපට වාඩි වෙලා ඉන්න තැන බලන්න ඕන නම් ඒකේ නැගිටින්න ඕන. අපි වාහනයක් drive කරනකොට අපි නිතරම වාහනේ ඉස්සරහා බලාගෙන තමයි drive කරන්නේ. අපිට කවදාවත් වාහනේ රෝද දිහා බලාගෙන drive කරන්න බෑ. අපි පඩිපලක් නගිනවා නම් නිතරම ඒ පඩිපල ඉස්සරහා පඩි බලාගෙන තමයි ඇවිදින්නේ. හැබැයි අපේ කකුල තියෙන පිටපස්සේ අන්කොන්ෂස් එක තමයි දන්නවා පඩිපල උස මෙච්චරයි කියලා හිතාගෙන තමයි අපි පය තියන්නේ. බැරිලාත් ඒ හිතෙන එක වැරදුනොත් ඉතින් වැටෙන පුළුවන් අපි. අන්නේ වගේ තමයි අපි ඉන්න තැන අපිට බලන්න බෑ වගේ විපාක මට්ටමේ අවස්ථාව අපිට ඇත්තටම බලන්න බෑ. අපි ඒක බලන්නවා කියන්නේ අපි දැනගන්න අවස්ථාව. ඒ දැනගන්න අවස්ථාව කියලා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව නිරෝධයේ තැනක මනවිඥාණය දකින අවස්ථාව. මෙන්න මෙතෙන්දී ඊටාම වැදගත් කාරණා ටිකක් තියෙනවා. මෙතනම තමයි නිරාකරණය කරගන්නට ඕන. ඒ තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ වචන තියෙනවා. මේ වචන එක තැනක කියනවා පිරිසිදුව දැනගන්න කියලා තියෙන අවස්ථාව තියෙනවා. මේ කාරණාව එක තැනක ප්‍රහීණ කරන්න කියලා තියෙනවා. මේ කාරණාව එක තැනක ප්‍රകൃතියම පිරිසිදුව කියලා තියෙනවා. මේ කාරණාව එක තැනක සාක්ෂාත් කරනවා කියලා තියෙනවා. එතකොට යමක් කියනවා නම් පරිඤ්ඤය කියලා. ඒ පරිඤ්ඤය කියන්නේ දුක සත්‍ය කියන අවස්ථාව. අර විපාක මට්ටමේ අවස්ථාව. දැන් රූපං පරිඤ්ඤය කියලා කියනවා නම් ඒ රූපං පරිඤ්ඤය කියලා කියන්නේ අර කර්ම දායාදයක් වෙච්ච රූපය. අර මුලින් කන්ටැක්ට් එක රූපය. ඒක ප්‍රහීණ කරන්න කියලා නැහැ. ඒක දුරු කරන්න කියලා නැහැ. ඒක වඩන්න කියලා නැහැ. ඒ මුල් අවස්ථාව පිරිසිදු දැනගන්න තියෙන්නේ දුක සත්‍යං පරිණයයන් ඒක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට එතන තියෙන චක්කු විඥානයත් විපාක මට්ටමේ චක්කු විඥානය දුරු කරන්න කියලා නේද? එතකොට චක්කු විඤ්ඤේයං පහත බං කියලා තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? අර මුලින් හඩගත්තු විපාක මට්ටමේ චක්කු විඥානය නිරුද්ධවන්ට පස්සේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව අපි තාමත් ඒක ඇති දෙයක් හැටියට ගන්නවා නම් අන්න ඒක තමයි දුරු කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ අර අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන අන්න එතන තියෙන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන අන්නේ විඥාන දෙක දැන් නව කර්ම මට්ටමේ අර පටිසම්පාද චක්‍රේ ගමන් කරන දුකට හේතු වන සර්කල් එකේ තියෙන අන්නේ විඥානය දුරු කරන්න කියලා කියනවා. තවත් තැනක තියෙනවා විඥානය දිනු කරන්න කියලා. චිත්තං පඤ්ඤච්ච භාවයං සීලේ පදිත්තය නරෝස පඤ්ඤෝ චිත්තං පඤ්ඤච්ච භාවයං සිතත් ප්‍රඥාව දිනු කරන්න කියලා. ඒ හිත විඥාන කියන්න පුළුවන්, චිත්ත කියන්න පුළුවන්, මනෝ කියන කියන්න පුළුවන්. එතකොට එතන කියන විඥානය මොකක්ද? එතන කියන විඥානය අර ආරසිංහ මාර්ගයත් එක්ක යන විඥානය. අන්නේ විඥානය ඒ විඥානයේ දියුණු කරතු විඥානය. ඒකම තමයි චුල්ල වේදාල සූත්‍රයේ දැක්වෙන්නේ විඥානයත් ප්‍රඥාවත් එක්ක යනවා කියලා. එතකොට ප්‍රඥාව තියෙන හැම දැනම විඥානයක් තියෙනවා. හැබැයි විඥානයේ තියෙන හැම දැනම ප්‍රඥාවක් නෑ. අවිද්‍යාව තියෙන තැනත් විඥානය තියෙනවා. රාගය තියෙන තැනත් විඥානය තියෙනවා. ද්වේෂය තියෙන තැනත් විඥානය තියෙනවා. ප්‍රඥාව තියෙන තැනත් විඥානය තියෙනවා. රහතන් වහන්සේ විඥානය පරිහරණය කරනවා. ඒ විඥානයට අපි ප්‍රඥාව එකතු කිරීම කරන්නේ. ඒ විඥානේ නිකන් අවිද්‍යාවත් එක්ක ගියොත් ඒ විඥානේ අර පටිසම්පාදයන්ගයක් වෙලා දුකට හේතුවක් වෙනවා. එතකොට මෙන්න මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරම විපාක මට්ටමේදී තියෙනවා. නව කර්ම මට්ටමේ දුක්ඛ සමුදය සත්‍ය තුලත් තියෙනවා. දුක නිරෝධ සත්‍ය තුල කියලා තියෙනවා. මාර්ග සත්‍ය කියලා තියෙනවා. මේ වචන සමානයි. විඥාන කියන වචනේ බාහිරට බලනකොට සමාන වචනේ තියෙනවා. සංඥා කියන එක ගත්තත් එහෙමයි. මරීච උපමාන සංඥා කියලා තියෙනවා. සඤ්ඤා මිරිගුවක් වගේ කියලා තියෙනවා. හැබැයිම කියලා තියෙන්නේ විද්‍යාවේ දස සඤ්ඤා වඩන කියලා කියලා තියෙනවා. එහෙනම් මාය වඩනද මේ කියලා කියන්නේ? මරීච උපමා සඤ්ඤා කියලා කියන්නේ අර අවිද්‍යාවත් එක්ක යන සඤ්ඤාව. ඒක මිරිගුවක්. හැබැයි ප්‍රඥාවත් එක්ක යන සඤ්ඤාව ඒක වඩනවට සඤ්ඤාවක්. ඒක මාර්ග සත්‍ය සඤ්ඤාවක්. අනේ වගේ. මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය ඇත්තට රූපයක් පේනකොට ඒක බාහිර මේ මොහොතේ පේන රූපය කියලා හිතුවොත් ඒ රූපේ හිත විඥානට්ටියක් වෙලා ඒකෙන් අපට අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පරිසම්පාද චක්‍රේ ගමන් කළ දුක හට ගන්නවා. මේ රූපේ දකිනකොටම මේ නිරුද්ධිත රූපයක් මනෝ විඥානෙහි මේ දකින්න කියලා දැක්කොත් අර කෑම රස දැනෙනකොටම කටේ තියෙන කෑම බව දකිනවත් එක්කම ඒ කෑමට තියෙන ආසාව නැතිනවා වගේ මේ බාහිර රූපේ දකිනකොටම දැන් මේ රූපේ නිරුද්ධ වෙලා මේක මනෝවිඤ්ඤාණය තිරවන එක දැක්කොත් සාදාහත් බාහිර ලෝකේ යන්නේ නැහැ. රහතන් වහන්සේ අධ්‍යක්ෂණය මේක. හැබැයි අපිත් එතන තමයි කවදා යන්නට ඕන. ඒක කියන මාර්ගය තමයි අරසිය මාර්ගය. ඒක කියන මාර්ගය තමයි සරිපට්ඨාන කියලා කියන්නේ. අනේ මාර්ගය තුලින් විතරයි දුක නිදහස් කරන්න පුළුවන් කමක් තියෙන්නේ. අනේ මාර්ගය දුක නිදහස් වෙනවා කියලා කියන්නේ. ඒ කියන සම්පූර්ණ ලෝකයේම තමට කැමති විදිහට පරිහරණය කරන. මේක තමයි පිළිතුරේ සතර විඳින ක්‍රමය. අනේ දෙදෙනෙක් අන්ති සතර හොයාගෙන යන නිසා ජීවිතයේ මරණාසන මොහොත දක්වාම අපි ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හාදාසෝ කියන මේකයි. හැමදාම මදි කියන හැඟීමෙන් අපි හොයාගෙන යනවා. තෘෂ්ණාට දාසය. කිසිදාක අපි තෘප්තියකටපත් වෙන්නේ නැහැ. අපි හැමදාම හිතන් ඉන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. හෙට දවසේ සතුටු වෙන තැන අපි යනවා. නමුත් සතුට තියෙන අද දවසේ මේ මොහොතේ. මෙන්න මේ මොහතර සතුට ගැනීම තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානට ආව කියලා කියන්නේ. ඔව් දුකේ හට ගැනීමක් දන්නවා, දුකේ නිරෝධයක් දන්නවා, නිරෝධ ගාමී ප්‍රතිපදාවක් දන්නවා, දුක සත්‍යයක් දන්නවා. ඔහු සියලක්ම දැකලා බාහිර ලෝකයේ නිරෝධිත ලෝකයක් කියලා දැකගෙන ඔහු බාහිර ලෝකයේ තුල උපේක්ෂා සාධක වෙනවා. අනේ නිරෝධයේ ලෝකයක් කියන්නේ අර විඥානේ චක් විඥානේ නිරෝධ වෙලා අපි මනසට පස්සේ දකින එකනේ. නිරෝධයේ ලෝකයක් කියන්නේ අපි ඇහෙන් රූපයන් දකින මේ මොහොතේ ඒ දකින්න මුල් වෙච්ච බේස් වෙච්ච ඇසත් රූපයක් ඉතුරු නැතුවම සීස් වෙලා නිරෝධ වෙලා නැති වෙලා ගිහිල්ලා කියලා දකින්න. වෙනත් විදිහකින් කියනවා නම් ඊටාන සල් උදාහරණයක් තමයි අපි කෑම ටික රස විඳිනකොට කටේ රස දැනෙන ටිකයි අපි විඳින්නේ. එතෙන්දී අර ලස්සන ටික නිරෝධ වෙලා ගිහිල්ලා කියලා දකින්න. ඒ කටට රස දැනෙන කෑමෙහි ලස්සන මේ මොතේ නෑ කියලා දකින්න. මේක රස්සේ විඳින වෙලාවේ හැමෝමනේ මනෝ විඤ්ඤාණයට එනකොට මේ රස මොකක්ද? ඇත්තම මේක උදාහරණයක් මේක. විඤ්ඤාණිව මේක අපි උදාහරණයක් විදිහට විතරයි මේක කියුවේ. මේක ගැඹුරට ගියට පස්සේ සමත් යනවා. දැන් අපි මේක තේරුම් ගන්න මට්ටම විතරයි මේ කියන්නේ. එතකොට අප කටට රසයක් දැනෙනකොට මේ රස දැනෙන්නේ කටේ තියෙන කෑමේ කියලා අපි දන්නවා නම් අපට ඒ කෑමට ආසාවක් හටගන්නේ නැහැ. එතකොට රස විඳිනවා. රස විඳින බාධාවක් නැහැ. රස විඳින්නේ අපි ප්‍රඥාවෙන්. රහතන් වහන්සේ බාහිර ලෝකේ ලස්සන කියලා කියනවා. දිය ඇලි, ගංගා, කුරුලගේ නාදයන්, මල්, දිය ඇලි මේවා දැකලා ලස්සන කියලා තියෙනවා. හැබැයි ලස්සන කියලා කිව්වට උන්වහන්සේ දන්නවා මේ නිරුද්ධිත ලෝකයක්. ඒ ඉතුරු නැතුවම නිරුද්ධිත ලෝකයකටයි මේ මනෝ විඥාණය මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ. එතකොට මේ යථාර්ථය තේරුම් ගත කියලා කියන්නේ බය වෙන්නේපා. දැන් තියෙන සතුට නැති වෙන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් බය අයියෝ මෙහෙම දෙයක් වුණොත් මේ සතුට නේද මේ සතුටත් නැති වෙනව නේද මේ ධර්ම පස්සේ ගියොත් කියලා හිතෙන්න පුළුවන්. පින්නතුනේ මේක දකින කෙනා තමයි ජීවිතයේ වඩාත්ම සතුටෙන් ඉන්න පුද්ගලයා වඩ පස්සේ. ඔහු බාහිර ලෝකයේ ඇලීමක් හරි ගැටීමක් නැතුව උපේක්ෂා සාගතව ජීවිතේ සතුටින් ඉඳන කෙනා. අදාම සතුට වෙනදන බාහිර ලෝකයේ තමගේ කරගන්න යනවා. ඒකයි ගැටලුව පින්නතුනේ. සමනලේ ලස්සනයි කියලා ලස්සන දැකලා කමන්නේ. අනේ සමනලේ හොඳයි කියලා බදාගෙන ඉියොත් කොහොමද? යේ සමනලයාගේ ජීවිතේ හානියක් වෙනවා. එතන පිනතුන අපි මේ ධහමට යන උත්සාහ ගැනීම ප්‍රශ්න තියෙනවා පිළිවිදෙදී ධර්ම සාකච්ඡාවේ කතා කරනවා. හොඳයි එහෙනම් පින්නතුනේ මේ කියපෝ කාරණා අද දවස පුරාම හිතන්න මේක. විවේකී වෙදිමින් ඉතින් ඔබ මේ වැඩසටහන කරනවායි කියන්නේම මේ ධහමට ඔබ එන්නට ඕන. ඒ ධහමේ තියෙන වැදගත්ම කරුණු මෙනෙහි කරමින් ජීවිතයට සම්බන්ධ කරගන්න අපි උත්සාහ ගනිමු. මේ භාවනාවේ විශේෂත්වය මොකද්ද කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ පටන් ගන්න පංචශීලයෙන් පටන් අරගෙන අපි මෙතනින් කෙලවර වෙන්නේ කියන එක තමයි මේ ස්වාමීන් වහන්සේගේ බල දේශනාවේ කිව්වේ මුලදීම. අනේක තේරුම තමයි මම ඔයන්නේ. ඔව් ඇත්තම දැන් ආනාපාන සතිය කියන්නේ කමඨහන් වලින් අපිට මං හිතන්නේ හුඟක්ම සංයවතම කමඨහනක් නේද? අපි උපතේ පටන් මරණය දක්වාම ඉන්න කමඨහන නැත්නම්. සමහර කමඨහන් කියන වචනේ ඉන්නේ හරි අමාරුයි. ඒක අපිට තිනාගත්ත මට නම් හරි අමාරුයි. කමඨහන කියන්නේ විතක් කියන භාවනා අරමුණක් කියන අරමුණක් අරමුණක් බහලන එක. දැන් මම හිතන්නේ ත්‍රිපිටකය දිහා බලන විට භාවනා කමටහන් උගනලා තියෙනවා. යතරින් බුදුහාඳුර වැඩිපුරම වර්ණනා කරපු භාවනාවක් මේක. වැඩිපුරම සූත්‍ර සංඛ්‍යාවක සඳහන් වෙන භාවනාවක් මේක. සංයුත්තිකය වෙනම සංයුත්තියක් කියන ආනාපාන සති සංයුත්තිය කියලා. පටිසම්භිදමත්කේ ආනාපාන සති කතා කියලා වෙනම කොටසක් වෙනලා තියෙනවා. ආනන්ද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රය ආදී සූත්‍ර ගණනාවක ආනාපාන සතියේ සම්පූර්ණ ફોકસ කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන සති කරගෙන යනකොට අනිත් භාවන් කිපීම වැඩෙනව නේද? ඒ සතිපට්ඨානේ අනිත් ධර්මයක් වැඩෙන ඇතින්ම බුදුහාමි තාත්‍ය හැදිලා දේශනා කරනවා එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න එහෙම එකම කමඨහනක් තියෙනවා. එතන ආනාපානසතිය. ආනාපානසතිය වැඩෙනකොට සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ ඉතාම පැහැදිලිව අපි දැනගන්න ඕන ආනාපාන සති භාවනා බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම කරන්නටත් ඕන. අනුකෝබ්බේන පරිචිතා කියලා කියනවා අනුපූරව කරන්නටත් ඕන යථා බුද්ධේන දේශිතා බුදුහාඳුරු දේශනා කරපු විදිහට කරන්න ඕන අපි. අපට ඕන නැහැ ඉතින් කළා හරියන්නේ. ඉතින් එතෙක් වෙන කලින් තමයි විශේෂයෙන් ওই සතර කමඨහන් කියලා තියෙනවා බුද්ධ අනුසති මෙත්තාච අසුම මරණසති කියන බුද්ධ අනුසතිය මෛත්‍රිය අසුභය මරණානුසතිය කියන මේ මූලික කමඨහන් ටික කරගෙන හිටියොත් අපිට පහසුවක් වෙනවා. අනිත් දේ තමයි අපි කරන්න කලින්ම අමාරුයි කියලා කියන්න හොඳ නැහැ. කළ බලනවා මේක ඒකයි. ඒ කියන්නේ හැම හේකම පොදු දෙයක් තමයි හිත විසිරලා යන එක මන කමඨහන කරත් එහෙම තමයි. බුද්ධ අනුසතිය වැඩුවත් හිත එහෙම යනවා. මෛත්‍රිය වැඩුවත් හිත එහෙම යනවා. හිත එහෙම ගමන් කරන එක කොහොමද සිද්ධ වෙනවා? ඒක ආනාපාන සතිය නිසා වෙන විශේෂ අවශ්‍යය කියලා කියන්නේ නැහැ. ආනාපාන සතියේ විශේෂත්වය තමයි කමඨහන 40ක් තියෙන බුදුදහම විදිහට භාවනා ටෙක්නික්ස්. ඒ 40න් 39ක් එක පැත්තකට තියලා ආනාපාන සතිය තනිකරම තව පැතිකින් කියන්න පුළුවන්. එහේකට හේතුව අනිත් හැම කමඨහනකම කුසල විතරකයකින් අකුසල විතරකේ දුරු කිරීම තමයි කරන්නේ. එක විතරකයකින් අනිත් විතරකේ යටපත් කිරීම තමයි අනිත් භාවනා ක්‍රමලින් කරන්නේ. ආනාපාන සතිය විතරයි මුලින්දම්ම විතරක සංසිඳුමෙන් යන්නේ. මුලින්දම්ම විතරක කියන්නේ එක එක දේවල් බුදු ගුණ හරි ධර්මය හරි ඒ කරුණු වශයෙන් මෙනෙහි කිරීම නැතුව මුලින්දම්ම හිතර නැගෙන සිතවිලි දුරු කරමින් තමයි ආනාපාන සතිය යන්නේ. එතකොට ඒක මහසතිපට්ඨාන සූත්‍රයේදී කායනපස්සනා කොටස ටික විතරක් කියලා තියෙනවා. දේග රසව සම්පකායකට සංවේදී පස්සම්බයෙන් කාය සංකරක් කියන විදිහට ආනාපාන සතියේ ක්‍රම 16ක් තියෙනවා. ඒ 16න් මුල් හතර කායනපස්සනටයි තියෙන්නේ. ඒ කායනපස්සනයි කොටස විතරයි මහසතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. දීපකේල සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා කැමතිනම් කෙනෙකුට අර මුල් කොටස විතරක් වඩලා කායනපස්සනා කොටස ප්‍රහිණ කරලා විදර්ශන පැත්තට යන්න පුළුවන් කෙනෙකුට. තාත් කෙනෙකුට ඕන නම් දෙවෙනි පියවරට ගිහිල්ලා වේදනාපස්සනා කොටස වැඩලා වේදනාවේ සම්දේය බලලා විදර්ශනා පැත්තට යන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් චිත්තානුපස්සනා පැත්තට ගිහිල්ලා සිතේ නාම රූප විඥාන වල නිරෝධයේ සම්දේය දැකලා ඒ පැත්තට යන්න පුළුවන් වුණා. කෙනෙකුට හතරවෙනි පියවරට ගිහිල්ලා ධම්මානුපස්සනා දක්වාම ගිහිල්ලා අනිත් පැත්තට යන්න පුළුවන්. ඒතර තමන් කැමති පැත්තකින් විදර්ශනාට යොමු කරන්න පුළුවන්. එතකොට බුදුදහමේ ප්‍රධාන කමඨයන් දෙකයි සමතේ විපස්සනාව කියලා. සමතෙන් කරන්නේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක දිග වෙනව පවත්වා ගන්න එක. එතකොට මේ දිග වෙනව පවත්වා ගත්තට පස්සේ ඒකට හිත කියලා විදර්ශනා කරත් යොමු කිරීම තමයි විදර්ශනා භාවනාව කරන්නේ. නැත්නම් අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන එක. බුදුදහමේ මොන අංගයේ වැදුවත් ලක්ෂණය තමයි ප්‍රඥා පැත්තට යොමු කරනවා. ඊට හේතුව තමයි මේ හැම කමඨහනක්ම මේ භාවනා කමඨහන විතර නෙවෙයි. අපි සීලයක් රැක්කත් සීලයක් ඒක සමාධි සංවර්ධනික සීලයක්. ඒ සීලය ප්‍රඥාත් එක්ක එකට යන එකක්. සමාධිය වැඩුවත් සමාහිතෝ බික්කවේ බික්කු යථා භූතං හදානති කියලා සඳහන් කරනවා. සමාධිමත් වූ ගමන්ම විදර්ශනායෙන් බලනවා. ඒකට විදර්ශනා පැත්තෙන් ගිහිලා සමතේ පැත්තට යන්න පුළුවන්. විදර්ශනා පුරාම සමතේ කියලා. ඒකට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාම ලක්ෂණය තමයි මේ තුනම එකට යාකරනවා ප්‍රඥා. ඒ ප්‍රඥාව කොටස් තුනකට බෙදෙනවා සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියලා. ඒකේ මුල්ම අවස්ථාව තමයි ධර්මය අහන වෙලාව. ධර්මය අහන වෙලාව ප්‍රඥා වැඩෙන වෙලාව. දැන් අපි බොහෝ වෙලට හිතන් ඉන්නේ බණහන් ඉවරයි කියලා ප්‍රැක්ටිස් කරනවා කියන එක. අපි හිතන් ඉන්නේ බණහන එක එකක්, භාවනා කරන එක එකක් කියලා නේද? මේක වැරදි අදහසක්. බණ අහනවද භාවනා කරනද කියන එක නේ වැදගත් වෙන්නේ. අපි මොකක් කළත් වෙන්න ඕන සති සම්බයයෙන් දිනු වෙන එකයි. එතකොට බණ අහද්දී සති සම්බයයෙන් දිනු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩිපුරම ශ්‍රාවකයන් ප්‍රමාණයක් නිවන් දැක්කේ ඇස් දෙක ඇරගෙන බණ අහද්දී. මේක හොඳට තේරුම් ගන්න ඕන අපි. පස්සක මහණුන් සෝවාන් වුණේ බණ අහද්දී. පස්සක මහණුන් රහත් වුණේ බණ අහද්දී. සරියුත් මොග්ගලන් ස්වාමීන් වහන්සේලා සෝවාන් වුණේ බණ අහද්දී. රහත් වුණේ බණ අහද්දී. බාහ්‍ය දාරුකේ පුකුසාතින් මේ බොහෝ දෙනෙක් මඟපල ලැබුවේ ඇස් දෙක අරගෙන බණ අහද්දී. හිතන්නේ පැස්සෙයි ඇස් දෙක වහගෙන කැලින වෙලාවේ කියලා. මේ ඇස් දෙක අරගෙන හිටියට ඇතුලෙන් වැඩ කරන්නේ භාවනාව. ප්‍රඥාව මෙයන්දී විදර්ශනා වැඩෙන්නේ. ඒ තම අහන දෙයට අනුවම හිත යොදමින් මේ ඇතුලේ ලොකු වැඩක් යනවා. ඒතන ඇතුලෙන් අභ්‍යන්තරයෙන් බුද්ධිය විකසණය වෙනවා මේ. අනේ සහ අපි හරියට ධර්මය අහනවා නම් ඒ ධර්මයේ ඇසීමම විමුක්තායතන සූත්‍රයේ දැක්වෙනවා විමුක්තියට පත්වන ස්ථානයක් කියලා. ඒ නිසා හිත රාග දේශ මොහකින් දුර වෙන අවස්ථාවක් තමයි බණහන වෙලාවත්. හැබැයි ඉතින් අපි අහන බණ මොන බණද කියන එක තමයි තේරුම් ගන්නවා. ඒ ඔබ අහන කැමති hina යන බණක්ද නැත්නම් අනිත් අය විවේචනය කරන්න කියන බණක්ද අනිත් පැත්තේ hint එකක් විදිහට කියන බණක්ද ඒ බණවලින් නම් මේක වෙන්නේ. මේ කියන බණ රාග විනය, දෝෂ විනය, මොහ විනයට අදාළ එකක් වෙන්නට ඕන. මේ අහන බණ චතුරාර්ය සත්‍යක සම්බන්ධ බණක් වෙන්නට ඕන. මේ අහන බණ පංචස්කන්ධයක සම්බන්ධ බණක් වෙන්නට ඕන. මේ බණ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය නියෝජනය කරන බණක් නම් ඒ අහන හැම බණක්ම භාවනාවකුත් වෙනවා. ඒක නිමුක්තයිනකුත් වෙනවා. එතකොට ආනාපානසති ගැන කියද්දී ආනාපානසති තාම සෝදායි භාවනාවක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ලෝකෙ පහළන සෑම සම්මා සම්බුදු දන වහන්සේ කෙනෙක්ම රහත් වෙන ආනාපානසති භාවනාවයි ආශ්‍රකයෙන් ලබන්නේ. අනිත් දේ තමයි රහතන් වහන්සේලගෙන් බොහෝ දෙනෙක් ආනාපානසතියෙන් තමයි මාර්ගඵලට ගිහතියි. හැම දිනකටම බැරි වෙන පුළුවන් එක වෙනම කතාවක්. කෙනෙකුට සුභවහන වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, විවිධ භාවනා කමටහන් යන්න පුළුවන්. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ මේ සඳහා. මොකද අපි ආනාපාන සතියත් එක්ක තමයි වැඩිපුරම ඉන්නේ. ආසස් ප්‍රසන්නත් එක්ක ජීවිතේ මේක අපේ ජීවිතයත් එක්ක යන එකක්. මම හිතන්නේ මේක පුරුදුනාට පස්සේ මුලදී ටිකක් අමාරු තමයි. හැබැයි පුරුදුනාට පස්සේ අනිත්‍යයට වඩා මේකට ආසාවක් ඇති වෙනවා. මොකද අපි එක තත්පර 10ක් ජීවිතේ හිටියත් අපිට මේකට ඉක්මනින්ම එන්න පුළුවන් මේක. හිතේ කලබලයක් ඇති වෙලා හැදුනත් නිදහස් තැනක ඉඳගෙන ආසස් ප්‍රසන්නතරේ හිත තිබ්බ ගමන්ම අර විසිලායන සිත සංසුන් වෙනවා. ප්‍රසන්න මොමන්ට් එකට එනවා. මේක ප්‍රසන්න මොමන්ට් එකට ප්‍රැක්ටිකලි මෙන්න පුළුවන් ටෙක්නික් එක මේක. දැන් සතිපට්ඨානයෙන් ප්‍රධාන දේ තමයි ප්‍රසන්න මොමන්ට් එකට හිත ගන්න එක. එතකොට ප්‍රසන්න මොමන්ට් එක ඉඳගෙන තමයි අපි ඒකට කියන්නේ සතිපට්ඨානය. ඒක ඉඳගෙන තමයි විදර්ශනාවට යන්නේ. විදර්ශනාවට බොහොම ફોකස් වෙන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච ආයතන තමයි අපි මෙහෙ කරන්නේ. එතකොට ප්‍රසන්න මොමන්ට් එකේ ඉන්න එක සතිපට්ඨානය එක සමතේ සම්බන්ධයි. ඒක ඉඳගෙන විදර්ශනා වඩනකොට බොහෝ විට අපි අතීත අරමුණ තමයි ફોකස් කරන්නේ. අතීතේ නිරුද්ධ වෙච්ච රූපය අනිත්‍යයි, ඇස අනිත්‍යයි, චක්ඛුඥානන් තේම බලනකොට ඉදිරියේ තේම භවයෙන් නිදහස් වෙනවා. යත්ත නාමං රූපංච අසීසං කුරුජිතී කියන විදිහට නැත්නම් යත්ත පටවේ චාපෝචේ තේජෝ ආයෝ නගාදී තේ කියලා මේ ඉස්සර අවිද්‍යාවෙන් පේන සතර මහ භූත රූපවලින් හිත නිදහස් වෙනවා. අපි බොහෝ වෙලෙම ඉදිරියේ පේන රූපය නැත්නම් සතර මහ භූත රූපවලට හිත ගැටගෙන මේ තියෙන්නේ. ඒතර මේකේ නිරුද්ධ වෙච්ච එක දකිනකොටම ආනාපානසතිය පිහිටලා මේ සතිපට්ඨානයට එනකොටම ඉදිරියේ පේන රූපය ප්‍රියස් වෙනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන කරුණා කරලා දැන් කියපේක මේ විදර්ශනාවට යන විදිහ ආනාපාන සතිය. ඔව් දැන් විභංග කියලා සූත්‍රයක් තියෙනවා සංගතනිකායේහි විභංග සූත්‍රය කියලා එක හරියම වැදගත්. විභංග සූත්‍රය දැක්වෙනවා සතිපට්ඨානං හෝ ධික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං කියලා. මහණෙනි මම නොබලාට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. කාරණා තුනක් මේකෙන් දක්වනවා. එතකොට සතිපට්ඨානය ගැන ඔබ ප්‍රැක්ටිස් කරනවා නම් මේ කරුණු තුන දැනගෙන ඉන්න ඕන. සතිපට්ඨානය කියන්නේ ප්‍රසන් මොමන්ට් එක ඉඳගෙන නැත්නම් සම්මුති සත්‍ය තුල ඉඳගෙන අර විසිරලා තියෙන සිත වර්තමානයේ අරමුණක පාත්තා ගන්න එක. ඒ ආනාපාන සති වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, නවසීවතික වෙන්න පුළුවන්, කායගත සති වෙන්න පුළුවන්, පටික්කුල මනසිකාරය වෙන්න පුළුවන්. ඒ අරමුණක හිත තියෙන එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. වර්තමානයේ තුල දැන් මේ රූපේ නම් මේ රූපේ හැදලා තියෙන්නේ සතර මහා භූත රූපයත් එක්ක, පටිච්ච සමුප්පාදයේ වයත් එක්ක. නැත්නම් මේ රූපේ ක්‍රියාත්මක වන්නේ ආනාපාන සතියත් එක්කයි කියලා බහිද්ධාවා කායේ කායපස්සේ විරදිකේ විදියට බාහිර කායේ උනත් බලන්න පුළුවන් අපිට. මේ ආගෙත් මේ ආසාර ප්‍රසාසයත් එක්ක නම් මෙයා ක්‍රියාත්මක වෙන්නේ කියලා මේකට හිත තියාගෙන ඉන්නවා. මේ සතිපට්ඨානේ නැත්තම් මේක ප්‍රසන් මොමන්ට් එකේ ඉන්න එක මේක සම්පූර්ණ අවිද්‍යාව දුර වෙලා නැහැ. තාමත් අවිද්‍යාව තියෙනවා. මෙහෙම හිත විතරලා තියෙන හිත මෙහෙම තියෙන ගමන්ම බලනවා මේ පේන රූපය මෙහෙම තිබ්බට මම මේක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ අතීතයේ රූපයයි මේ තේරුම් ගන්නේ රූපය අනිත්‍යයි, ඇස අනිත්‍යයි, චක්කු විඤ්ඤාණයයි, චක්කු සංඛාර අනිත්‍යයි. අර පැත්ත ටික බලනවා අතීතය අර නිරුද්ධ වෙච්ච පැත්ත බලන නෝනින්. ඒක විදර්ශනාව. ආහාර සමුදය ආරෝප සමුදය, ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ කියලා අර සම්බන්ධතාවය බලනවත් එක්කම ඒකයි මේකේ ඇතුළේ තියෙන බැඳීම දුර වෙලා යනවා, කැඩෙනවා. එතකොට මේ රූපේ දන මේ නිරුද්ධච රූපය දැන් මේ අතීතයකට තමයි මේ ස්පර්ශ කරන්නේ කියලා. යත්ත පටවේච ආපෝච තේයෝ වායෝ නගදති කියන්නේ මේකයි. මේ පටවි ආපෝච තේජෝ වායෝ කියන්නේ මේ සතරම ආපෝච රූපේ ඊට පස්සේ අසුර කරන්නේ. මේක නිරුද්ධ වෙච්ච එක දෙයක් කියලා දන්නවනම් ආයි මේ පැත්තට අත දෙක් කරන්නේ නැහැ. දන්නවා මේ මනස වැටෙන මේක මේ තේරුම් ගන්න කියලා. එතකොට බාහ්‍ය රූපෙන් අනිදහස් වෙනවා. බාහ්‍ය රූපෙන් නිදහස් වුණාට මනස පැත්තෙන් දැන් ඇතයි කියලා මේ පැත්ත තියෙනවා තාම. එතකොට මනෝවිඥානයේ සමුදය බලනවා. මේ මනෝවිඥානය කියන්නේ මනංච පටිච්ච ධම්මයේ උපදින මනෝවිඥානය කියලා බලලා එතනත් අත්තතත් විපස්සිතී විදියට විතර සමුදයයි මොනින් බලන්නේ. එතකොට සමතය තුලින් කරන්නේ මනස පැත්තට හිත තියලා රූපෙ නිදහස් වෙන එක. විදර්ශනාවදී කරන්නේ ප්‍රඥා පැත්තට හිත තියලා මනෝවිඥාන පැත්තට නිදහස් වෙන එක. එතකොට මෙන්න මේ දෙකෙන්ම තමයි යක්ඛනාමංච රූපංච ආසිය සමුපරුජ්ජති පටිගං රූප සංඥාංච එත්තේසං කීතසේ ජඨං කියන්නේ මේකයි. එතකොට එකාතින් රූපයන් තේ නිදහස් වෙනවා, නාමයන් තේ නිදහස් වෙනවා. නාම රූප දෙකෙම නිදහස් වීම තමයි යුක්ති විදියට බුදුහාම දේශනා කරන්නේ. එතකොට උඩ කිසිම තැනක් විඥානක් පිටියක් වෙලා නැහැ. රූපයක් විඥානක් පිටියක් වෙලා නැහැ. නාමයේ පැත්තෙන් නැත්තම් මනසේ පැත්තත් නුත් මනස බැසගෙන නැහැ. එතකොට එකාතිකින් බාහිර රූපෙන් නිදහස් වෙන්න ඕන, අනිත් පැත්තෙන් නාමයන් දෙනොත් නිදහස් වෙන්න ඕන. මේ නාම රූප දෙකෙම නිදහස් වීම තමයි විමුක්ති විදියට සලකන්නේ. තවහොත් මනෝවිඥානයේ උදේවයක් වුණාද? මනෝවිඥානයේ උදේවැය බලන ආකාර ගානක් තියෙනවා. කෙටිම කියනවා නම් අපි යමක් තේරුම් ගන්න අවස්ථාව මනෝවිඥාන අවස්ථාව. ඒක හැම වෙලාවෙම මනෝවිඥානය ගත්තත් එක දිගට තියෙන්නේ නැහැ. ඒකට අපි නිතරම බලන්නේ වර්තමානයෙන්නේ බලන්නේ. වර්තමානයෙන් අපි බලන්නේ වර්තමාන එකම බලන්න බෑ කියන බොහෝ විට. බලන්නේ නිතරම එක නිරුද්ධාන් පස්සේ තමයි බලන්නේ. එතකොට වර්තමානයේ අපි කරන්නේ මොළේ රූපෙන් නිදහස් වෙලා ඊපස්සේ මනෝවිඤ්ඤාණය පැත්තටම හිත යොමු කර කර මනසින්ම බලනවා මේ නිරුද්ධ වෙච්ච මනෝවිඤ්ඤාණයක් නේද මේ දකින්නේ කීකේ බලන්නේ. දකින්න වෙලාවේ මනෝවිඤ්ඤාණය වැය වෙනවා. දකින්න වෙලාවේ කියන එක දකින්නේ මනෝවිඤ්ඤාණය දේ අතුර ගන්නකොට ඒක තියෙනවා. ඇත්තම හිත කියන එක වේගෙන් යනවනේ මේක. තත්ත්වයකට අපි නිකන් සංප්‍රයුක්ත දෙයක් මේ දකින් අපි චිත්තක්ෂණයේ අවබෝධ වෙන්නේ නැහැ. අපි නිතරම ඇත්තම අපි ජවන මට්ටමේදී තමයි තේරුම් ගන්නෙ. ජවන ස්ථිත යන අවස්ථාවේ තමයි අපේ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ජවන මට්ටමේදී තමයි ඇත්තටම අපි මේක නොනින් බලන්නේ. එතකොට ඒක බලන අවස්ථාවලින්ටත් ඒක වේගින් වැහිවිල යනවා. එතකොට කර්මයක් වෙනවා. ඒ කර්මයම අපි මේකම තමයි කියන්නේ අතිවික්ඛේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සම්මතති කියන්නේ මේක. කර්මක්ෂය කරන කර්මයක්ත් තියෙනවා. කර්මයේ දිගට යන අවිජ්ජාපත්‍ය සංඛාරකත් කර්මයක්ත් යනවා. ඒ අතර කර්මක්ෂය කරන තව කර්මයක්ත් තියෙනවා. ඒක තමයි මේ අරසින මාර්ගයේ තියෙන වඩන මේ අනිත්‍ය දුක නැත්නම් වැඩෙන අවස්ථාව. සමථ විදර්ශන වැඩෙන අවස්ථාව. එතකොට ඒක කර්මයක් තමයි ඇත්තෙන්ම. කර්මය වුණාට ඒක කර්මක්ෂය කරන්න හේතු වෙන දෙයක් කියලා. කර්මයේ සතර දිගට යන කර්මයකුත් තියෙනවා. කර්මක්ෂයන ක්ෂය කරන්න හේතු වෙන කර්මයකුත් තියෙනවා. ද්විතීයික කම සූත්‍රයේ දැක්වන්නේ ඒක. කර්මයේ කොටස් හතරකට දක්වනවා. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා, කළු සුදු නොවන කර්ම තියෙනවා. අතිවිපේ කම්මං අකනසුක්ඛං අකනසුක විපාකං කම්මකහ සංවතිති කියන්නේ මේකයි. කළුත් නොවන සුදුත් නොවන කර්ම ක්ෂය කිරීමට හේතු වෙන කර්ම කියන්නේ මේකයි. ජවන්සිතුත් එක තමයි යන්නේ. හැම සිතකම චිත්තසහිතකත් එක්ක සිතුවිලක් පහළ වෙනවා ජවන්සිතුත් එක්ක යන්නේ. ඒකේ කාණ්ඩකට නව කර්ම අවස්ථාවක් වෙන පුළුවන්. කර්ම ක්ෂය කරන අවස්ථාවක් වෙනත් පුළුවන්. අනිත් පැත්තෙන් රහතන් වහන්සේගේ කර්ම ක්ෂය කරපු දුක නිරෝධය සාක්ෂාත් කරන අවස්ථාවක් වෙනත් පුළුවන්. ඒක සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒක ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙච්ච සීලයක් වෙන්නට ඕන. ඒක ආරස්සේ මාර්ගයේ අංගයක් වෙන්න ඕන. සාමාන්‍ය අපි පංච සීලය රකින්නකොට ඒක කම්මස්සගත සමාධිය පදනම් කරගෙන තියෙන දෙයක්. ඒක සුගතියට ඉලක්ක කරගත්තු දෙයක්. ඒක මිහිල මට්ටමට එනකොට තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වෙලා ආජීව මට්ටමක සීලයන්ගයක් වඩ පත් වෙනවා. එතෙන්ට එනකොට සුතමේ ඥානය ඇවිල්ලා තියෙනවා. කම්මසගත සම්මාදිට විතරක් නෙවෙයි දුකෙන් හට ගැනීම නිරෝධය පිළිබඳවත් සුතම ඥානෙන් දැනගෙන මේ මට්ටමට එන්නේ. එතකොට ඒ සීලය හැම වෙලාවෙම සමාධියට බරව යන්නේ සමාධිය විදර්ශනාට බරව යන්නේ. ඒක තමයි අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන මට්ටමේ අවස්ථාව. අනේ සීලය තමයි විතරම දක්වන්නේ හරියට එකකටකින් අනිත් අත හොදනවා වගේ සීලයෙන් ප්‍රඥා පිරිසිදු වෙනට ඕන ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙනවා කියන්නේ. ඒකම තමයි කර්ණයට සූත්‍රය දක්වන්නේ. දික්ටි චනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නව කියලා. දෘෂ්ටිවට නොරැවෙයි දර්ශනේ යුක්ත සීලයක් කියන්නේ ඒක. ඒ කියන්නේ ඡන්ද පංචකේ සමුදේව දැකලා ඉතින් පරිසම්බලෙන් හටගෙන නිරෝධිය දකින ඒ විෂන් එකත් එක්ක දර්ශනයත් එක්ක රකින සීලය. ඒ සීලේ අද වගේ අපිට බයක් නැහැ, බරක් නැහැ. අද අපිට ටිකක් බර එන්නේ දැන් සිගරට් එකක් පුරවගෙන දැන් සිල් පවරන්නේ කීයටද ඊට පස්සේ දැන් ටිකක් සැකහෙනේ නේ. ඊට පස්සේ සිල් පවරන්නේ වෙන තමයි බය. සිල් පවරන එක ගමන අර හොඳ තැනක හිටපු ගමන් මඩවට දැන් වගේ ඊට පස්සේ. දැන් අපට සැහැල්ලුව සිල් පවරන එක ගමන් හරි සැහැල්ලුව කුරලා වගේ කියලා හිතෙනේ නේ. ඊට පස්සේ අපි සිල් පවරණය කරන්න තමයි බය වෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ සිල් රකින්න එක තමයි සැහැල්ලුව බවට පත් වෙන නිමිති. ධර්ම ප්‍රැක්ටිස් කරන්න. නෑ විශේෂයෙන් භාවනා කරනකොට මුලදී පොඩ්ඩක් කරන්න ඕනේ ඒකයි. අපි වාඩි වෙන්නේම හුඟා කරන්න බලාගෙනනේ. ඉස්සෙල් විනාඩි දෙකක් කියලා හිතනවා. මෙන්න දෙකක් කළා නැකිටත් කමන්නේ. ඔව්. ක්‍රමක්‍රමයෙන් වැඩි දෙයක්. ඔව්. මම ටිකෙන් ටික. 15ක් ඉතින් හිතර කොටනවා කියලා මේක. විනාඩි දෙකක් කියලා හිතන්න. විනාඩි දෙකක් මම හොඳටම ඉන්නවා කියලා. විනාඩි දෙකේ උඩරෙම හොඳට ඉන්න බලන්න. එහෙම කළා නැකිටත් කමන්නේ. ඔව්. ඊට පස්සේ විනාඩි 3ක්, 5ක්. ටික ටික වැඩි කරන්න. අනිත් එක දහමේ තේ තමයි මුලදී අමාරුයි ටිකක්. පහු වෙනකොට ඒකම තමයි හොබි එක වෙනවා ඒක. ඉන්ටරෙස්ට් එක වෙනවා. සක්මන් භාවනාව කරනකොට පස්සේ නිකම්ම කකුල තියෙනකොට වෙන දෙයක් කරත් ඒක හිතෙනවා කකුල තියන්නේ. ඔව් දැන් අපි ඇත්තටම දැන් සක්මන් භාවනට හුරු වෙන්නේ අපි එතන ට්‍රේනින් වෙලා ආවට පස්සේ අනිත් වෙලාවෙදිත් ඒ විදිහටම කරන්න බලාගෙන ඒක. එච්චරම ස්ලෝව නැති වුණත් ඒකෙන් කරත් අපි 100න් ඒකට යොමු වෙන්න තමයි අරකට ප්‍රැක්ටිස් එක එන්නේ අපි. නමුත් අපි හිතන්නේ අතන විතරයි කියන්නේ සක්මන් මළු විතරයි කියලා නේ නේ. කාලයක් වරුණු වුණාට පස්සේ අපේ මුළු ජීවිතේම සක්මන් මළුවක් වෙනවා. භාවනා ආසනයක් වෙනවා. භාවනා කුටියක් වෙනවා. අන්තිම තමන්ගේ ගෙදරම පන්සලක් වෙනවා. අපි දිනදා ජීවිතේ වුණාට ඒක භාවනාවක් වගේ. ඒකම තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියන්නේ ඒක. දෙම්ම දැන් ප්‍රැක්ටිස් එක අවසානයේ තියෙනකොට මේ ආනාපාන සතිය කියන්නේම හුස්ම ගැනීමටම සමස්ත ප්‍රැක්ටිස් එකම වෙනවා ඒකයි. අපේ සති සම්පජාන්නේ කියන්නේ කුසල සති සම්පජාන්නේ කියන්නේ දෙකක් ගැන කියන සතිය සහ සම්පජාන්නේ කියලා සිහිය සහ නුවණ කියන එක. ඒ දෙකම මේ සමාස පදයක් විදිහට දෙකට යනවා. වැඩසටහන් නෑ වැඩ කරද්දී සිහින උණින් කරනවා නම් ඒකට සති සම්පජඤ්ඤය කියලා කියනවා කියන්න පුළුවන්. සම්පජඤ්ඤය කියලා වෙනම පදයක් ඉදිරියට ඉස්සරවන් දැන් ආනාපාන සති සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවානේ. එතරම් තේන උණින් කරන එකට සම්පජඤ්ඤය කියලා තියෙනවා. කියන අපි කරන හැම වැඩක්ම සම්පජඤ්ඤය කරන්න පුළුවන්. හැම වැඩක් කියන්නේ හැම වැඩක්ම. රෙස්ට් රූම් එකට යන එකත් ඒකත් විදර්ශනාවන් පුළුවන් සමතේ දෙකටම ගන්න පුළුවන්. අවසානයේ ගියාට පස්සේ ඇත්තෙම ඔක්කොම විදර්ශනා බාටම පත් වෙනවා කාලයක් ඇද්දි. ඔව් ඊට පස්සේ ශූන්‍යතාවටම හිත තියනවා නේද? ඒ නිසා තමයි හුඟක්ම බුද්ධිමත්යි විදර්ශනා පුරන්ව සමතේ කියන්නේ ඒක gifted dai. ඔව් gifted dai එහෙම කරන්නේ. එයාට අර අනුකූල ප්‍රතිවදම යන්න ඕනේ නැහැ යාට. gifted dai එක සූපක පුද්ගලයන්ට යාට විදර්ශනා පුරන්ව සමතේට යන්නේ. යාට දෙයක් විතරක්මක අවශ්‍ය වෙන්නේ නැහැ යාට. තේරිච්ච ගමන්ම අන්තිම පැත්තෙන් මේ පැත්තට එනවා යායි. දැන් බාහිදාල් කිරි වගේ එහෙම නේ කරේ. පුකුස් සති වගේ. සැලුත් හමර වගේ. ඔව් ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරලා තියෙන අය. පඤ්චේන්ද්‍රිය පුරුදු දිනු කරපුවායි. මම දන්නේ ඇමරිකන් ජාතිකයෙක්. එංගවට 80ක්. භාවනාව නේද? ඔය ඇත්තම වයසේ අදාළ වෙන්නේ නැහැ. ඔව් දැන් බුදුරජාණන්සේ කියන සාධාහඳුරු විදිය 120 දී මහණුනේ. අවුරුදු 120 දී. සෝනාමිනියත් එහෙම 120 දෙම අහනවා. සර්වස් පුනරුත්පත්ති ගැනකත් පුනරුත්පත්ති වේගනේ බෞද්ධගම බෞද්ධගමේ තියෙන එක ෆවුන්ඩේෂන් එක පදනම් දෙයක් නේද? පස්සේ ඒක දුක කරලා ඔහො දැන් සත්‍යයේ ඉපදීම පිළිබඳව කියනකොට කාරණා දෙකක් බුදුදහම තුළදී කියනවා. එකක් සම්මුති සත්‍ය තුළින්දල කියන කාරණය, අනිත් එක පරමාර්ථ සත්‍ය තුළින්දල කියන කාරණා. එතකොට බුදුදහමේ පදනම තමයි දැන් විශේෂයෙන් කොටස බුදුදහමේ සඳහන් වෙනවා සංයුත්තනිකායේ අනුමතග්ග සංයුත්තේ කියලා. අනුමතග්ගයන් වික්‍රේ සංසාරෝ පුබ්බා කොට නපඤ්ඤායති. අවිද්‍යා නිවරණානං තණ්හා සංයෝජනානං සංධාවිතං සංසාරිතං මමං චේව තුමහකන්ති කියලා සඳහන් කරනවා. මේ සංසාරේ බොහොම දිගු ගමනක්. මේකේ මුල කෙලවරක් නොපේන යන තරමට අතිශය දීර්ඝයි. අනේ සසරක් පැනවීම නිසාම තමයි නිවන කවච වෙන්නේ. බුදුහාඳුරෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ඇයි යමෙකුට ධර්මයක් අවශ්‍ය වන්නේ? ඇයි සංසාරේ අවශ්‍ය වන්නේ කියලා. සංසාරේ අවශ්‍ය වන්නේ ධර්මයක් ලැබෙන්නේ. කාරණා තුනක් තියෙනවා. මොනවද ඒ කාරණා තුන? එකක් තමයි මහලු වීම, මරණය සහ ඉපදීම කියන කාරණා. ජරා, ජාති, මරණ. මෙන්න මේ කාරණා තුන නිසායි ධර්මයක් අවශ්‍ය වෙන්නේ කියලා. අපේ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවර වෙනවා නම් අපිට ධර්මයක් අවශ්‍ය නැහැ. ඉන්න කාලේ සාමකාමීව සුවඳ වින එකයි හොඳේ. ඒ නිසා මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් තියෙන නිසා තමයි ධර්මය කියන එක අවශ්‍ය වෙන්නේ. යම් කෙනෙක් කියනවා නම් මරණයෙන් පස්සේ උපතක් නැහැ කියලා, ඇත්තටම බුදුදහමෙන් විශාල ප්‍රමාණයක් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක දැන් අදටත් විශේෂයෙන් වර්ජිනියා යුනිවර්සිටියේ මේ අවුරුදු 50කට කලින් විතර ආරම්භ කරපු පරීක්ෂණය කේසිස් ස්ටඩිස් වලින් පටන් ගත්ත එක අදටත් වර්ජිනියා යුනිවර්සිටි පුනරුත්පත්ති ගැන රිසර්ච් කරනවා. මිය ගිහිල්ලා ඉපදෙන අය ගැන තොරතුරු හොයලා පුනරුත්පත්ති කතා අධ්‍යයනය කරනවා. අදටත් ඒගොල්ලන් එක්ස්පෙරිමන්ට් විදියට පරීක්ෂණ ඉදපත් කරනවා. ඒ වගේ යම් යම් විදියෙන් දැකලා ඒ ප්‍රදේශය කියපු කතා ආශ්‍රයෙන් ඒගොල්ලන් කලින් ඉරපෑමට ගිහිල්ලා කතා බහ කරලා ඒ තොරතුරු හොයලා අදටත් වර්ජිනියා යුනිවර්සිටි වෙනම සෙක්ෂන් එකක් ඒවලු තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සත්‍යය නැවත ඉපදනා කියන කාරණය අද නෙවෙයි බුදුරජාණන් වහන්සේ කාලේ ඒක විවාදයක් ලක්ුණා. හැබැයි බොහෝ දෙනෙක් පිළිගන්න තිබුණා. බෞද්ධ දර්ශනයේ අවබෝධයත් හිත දියුණු කරලා චතුම්පාද ඥානෙ ලැබලා නැත්නම් ගොබෙන්වන් සම්සේ ඥානෙ ලැබලා ඒගොල්ලන් තේරුම් අරන් හිටියා නැවත සත්‍යය ඉපදෙනවා කියන කාරණය. එතකොට ඒ සම්මුති සත්‍යනෝ කියන කාරණය මේ මේ භාවයේ ඉන්න කෙනා කර්ම අනුපනාති වදනා කියන එක. හැබැයි මේ ගැටලුවටම පර්මාංශක් කියන බුදුදහමෙන් උත්තර දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් අහනකොට හෝති තථාගතෝ පරම්මරණ නැත්නම් හෝති සත්තෝ පරම්මරණ කියලා අහපු වෙලාවේදී සත්‍ය නැවත මරණයෙන් පස්සේ ඉපදෙනවාද කියලා අහනකොට බුදුහාමර උත්තර දීලා නැහැ. නැද්ද කියලා අහලා තියෙනවා ඒත් උත්තර දීලා නැහැ. ඇතිද නැද්ද කියලා අහන ඒත් උත්තර දීලා නැහැ. ඇත්තේද නැත්ද නැතේද නැත්ද කියලා හරි මේක උත්තර දෙන්නේ නැහැ. ඒක තපනීය ප්‍රශ්නයක් විදිහට අව්‍යාකෘති ප්‍රශ්නයක් විදිහට දක්වලා තියෙනවා. ඇයි මෙහෙම කළේ තියෙන බුදුහාමරෝ? එක දැනක බුදුහාමරෝ කියනවා ගබ්බමේ කි උප්පජ්ජන්ති නිර්යන් පාප කම්මිනෝ සද්දං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවට දේශනා කරනවා. සත්‍ය එක්කෙනෙක් අපාය යන විස්කෙන දිවිලෝක යන එක්කෙනෙක් නිවන් දකිනවා. මෙහෙම කියලා බුදුහාමර පැහැදිලිවම දේශනා කරද්දී තවත් දැනක කෙනෙක් අහනකොට සත්‍යය ඊළඟට ඉපදෙනවා කියලා බුදුහාමර නිහඬව ඉඳලා තියෙනවා. එතකොට බුදුදහමේ තියෙන කාරණා ඉගෙන ගන්නකොට අපි තේරුම් ගත යුතු ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි බුදුහාමර මේක දේශනා කරන්නේ සමුදය සත්‍ය ඉඳලාද පරමාර්ථ සත්‍ය ඉඳලාද මේක දේශනා කරන්න කියලා. මෙන්න මේක පටලවා ගත්තොත් සම්පූර්ණම අවුල් වෙනවා. දේශනාව දැක්ක ගමන්ම තේරුම් ගත යුතු දෙයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන සම්මුති සත්‍ය පිළිබඳ පරමාර්ථ සත්‍ය පිළිබඳ කියන කාරණා. දැන් අපි සිද්ධ කරන කර්මය ගැන කියනකොට ඒක තැනක කියනවා කම්මස්සකෝමී, කම්මදායාදෝ, කම්මයෝනී, කම්මබන්දු, කම්මපරිසරණෝ ආදී වශයෙන් දේශනා කරද්දී කර්මයේ සත්‍යයේ උරුමය, දායාදයේ ඥාතිවරයා කියද්දී තවත් තැනක කියනවා කම්මස්සකාරක වනත්ති විපාකස්සක වේදකෝ සුද්ධ ධම්ම පවත්තන්ති කියලා. එතන කියන කර්මයක් කරන කෙනෙකුත් නැහැ, විපාක විඳින කෙනෙකුත් නැහැ, සුද්ධ ධර්ම ටිකක් විතරයි තියෙන්නේ. ඒක කර්මය ගැන කියනකොට, පුනරුත්පත්ති ගැන කියනකොට, සම්මුති සත්‍යයෙන් ඉඳලා කියලා තියෙනවා, නැත්නම් කන්වෙන්ෂනල් ට්‍රූත් එකනොත් කියලා තියෙනවා, ඇබ්සලියුට් ට්‍රූත් එකෙන් ඉඳලා කියලා තියෙනවා. එතකොට අතෙන්දී මරණයන් පස්සේ සත්‍යය ඉනවද කියලා අහනකොට නිස්සද්ද ඉඳලා තියෙන්නේ. අහන්න කෙනා දෘෂ්ටියකට එන වෙනවා නම් මේ සත්‍යයම නැවත ඉපදෙනවා කියන සාස්ත්‍ර දෘෂ්ටි අන්තිමට වැටෙනවායි කියලා දැනගත්ත බුදුහාමුදුරුවෝ එතන නිහඬ ඉඳලා තියෙනවා. යට උත්තර දෙන්න නැහැ ඒකට. ඒක වෙනා තියෙන්නේ අහන කෙනානුව බලලා ඒක කරේ තියෙන්නේ. සාතිකන භික්ෂුව හිටියා. සාති හාමුදුරුවෝ කියනවා මේ ආත්ම භාගින සත්‍යයන් ඒ විඥානය ඊළඟ ආත්ම භාවයට එහෙම යනවා කියලා. පුනරුත්පත්ති සම්බන්ධ කාරණා. එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන සාති භික්ෂුව ඒක කියන විදිහට නේ සාති භික්ෂුව කියන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙහෙමයි කියලා. බුදුහාමුදුරුවෝ සාති භික්ෂුවට එන්නේ කියනවා. එන්න කියලා නොසැහෙන බණිනවා. සාති මම මරණයෙන් පස්සේ යන විඥානයක් තියහ. මේ ආත්ම භාවයවත් එක මොහොතකින්නම් තවත් තැනකට යන විඥානයක් මම නොපෙනවද්දී මං කොහොමද මරණයෙන් මත් යන සත්‍යය ගැන කියන්නේ? මම එහෙම කියන්නේ නැහැ කියලා. එතනදි බලන්නේ මේ කියන විස්තරය. ඒ සාති හාමුදුරුවෝ උත්සාහ කළේ ආත්ම දෘෂ්ටිය මත පිළිහිදලා. දැන් Hindu ධර්මයේ තියෙන මේක. Hindu ධර්මයේ කියන්නේ මේ සත්‍යයම නැවත දිගට යනවා කියන කාරණේ. අන්න ඒ කාරණේදි බුදුහාමුදුරුවෝ වැළකීලා තියෙනවා. නමුත් කර්මාන් රූපව අනාත්මතාවය මත ඉඳලා බලෙන් බලයට සැරිසරන මේ ස්වභාවයක් ගැන බුදුදහමතුල විස්තර කරනවා. අන්න ඒ සමහර විස්තර කරද්දී නිතරම අනිත්‍යතාවය මත පිහිටලා හේතුඵල ධම්ම මත පිහිටලා විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චතාවය මත පිහිටලයි බුදුදහමේක විස්තර කරන්නේ. එතකොට මේ ඉන්න සත්‍යාම ඊළඟට යනවා කියලා කියන්නේ නැහැ. හැබැයි සම්බන්ධතාවයක් තියෙනවා. මේ කර්ම කරන ස්වභාවයේ ඊළඟට හේතුඵල ධම්ම අනුව නැවත කර්මානුරූප ප්‍රසන්දි ලබන අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙතන මෙතන යනවා කියලා කියන්නේ යාමක් ඊමක් ගැන බුදුදහමේ කියන්නේ. මෙතන හටගත්තු හේතුඵල ටික ස්කන්ධ පංචකය මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. මේ හේතු ටික අනුව ඊළඟ ස්වභාවයට ප්‍රසන්දි ලබනවා. මේව ස්වභාවයක් විස්තර කරනවා. ඉතින් ඊයතෙන් ගන්න විට සම්මුති සත්‍ය අනුව සත්‍ය නැවත ඉපදෙනවා. පරමාර්ථ සත්‍ය අනුව ගත්තොත් ඒකට නිහඬ වෙලා තියෙනවා. ඒ වගේම හේතුඵල සම්බන්ධය සඳහන් කරලා තියෙනවා. හැබැයි වඩාත් මගේ කළ තියෙන බුදුදහමේ බුදුහාම දේශනා කරන්නේ මම අතීතයේ දැනුත් කරුණ දෙක ඇලවකට දේශනා කරන්නේ. මොකද්ද? ඒ තමයි දුක දුකේ නිදහසීමත් විතරයි කියන්නේ. මම අතීතයේ දැනුත් කරුණ දෙක ඇලවකට දේශනා කරන්නේ. මොකද්ද? දුක නැත්නම් දුකේ හට ගැනීමයි දුකේ නිරෝධයත් විතරයි කියලා. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ දුක සමුදය සත්‍ය. අවිද්‍යාව සහගතව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් බලනකොට අත්විඳිනකොට ඊට අනුරූපව පරිසම්පාද චක්‍රය නිර්මාණය වෙනවා. ප්‍රඥාව බලනකොට ඒක අනිත් පැත්තට යනවා. අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා ගිහිලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධන්ති. මෙන්න මේ දෙක තමයි බුදුහාම දේශනා කරන්නේ. මෙතෙන්දී තියෙන ප්‍රධානම දේ තමයි මේ සඳහන් කළේ මොකද බුදුහාම කාරණා දෙකක් කියලා. දුක සම්දේ සත්‍යය දුක නිරෝධ සත්‍යය. ඊළඟ කාරණේ තමයි බුදුහාම දේශනා කරනවා විශේෂයෙන් සංසනිකයි සත්‍ය සංුත්තේහි චතුරාර්ය සත්‍ය ගැන විස්තර කරනකොට ඒ පැහැදිලිවම දැක්වෙනවා ගාම්භති කියන සූත්‍රයක් තියෙනවා. මේ ගාම්භති සූත්‍රය ඉදිරියට දැක්වෙනවා චතුරාර්ය සත්‍යෙන් එක කාරණයක් හරියට තේරුම් ගත්තොත් කෙනෙක් අනිත් කරුණු ටිකක් තේරුම් ගන්නවා කියලා. දෙකක් තේරුම් ගත්තොත් අනිත් එකක් තේරුම් ගන්නවා. මුල් තුන තේරුම් ගත්තොත් අනිත් එක තේරුම් ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය අනුවම චතුරාර්ය සත්‍ය එකක් තේරුම් ගත්තොත් ඒකේ නම් කාරණා තේරුම් ගන්නවා. සමහර ශ්‍රාවකයන් පැවිදි වෙලා තියෙනවා. පැවිදිලා තියෙන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යයට අදාළ කාරණා ටික තේරුම් ගැනීම මත. ඒ බොහෝ දෙනාට අවශ්‍යල තියෙන්නේ මරණයෙන් පස්සේ ලබන සුගතියක් හෝ නිවන ගැනට වඩා මේ මොහොතේ තියෙන දුක නිදහසය. යම් කිසි කෙනෙක් කියනවා නම් පරලෝක ආත්මවායක් නැහැ කියලා දැඩි මතයක ඉන්නවා නම් බුදුහාම ඇත්තටම මේ වෙනස් කරන්න කියලා නැහැ. ඒ මතේ වෙනස් කරන්නට වඩා උත්සාහ කළා තියෙන්නේ ඔබට මේ මොහොතේ දුක තියෙනවා නම් අන්න ඒ දුකේ නිදහස් වෙන කොහොමද කියලා. විශේෂයෙන් දුකක් නැහැ කියලා කෙනෙක් ඉන්නවා නම් සතුටෙන් ඉන්නවා කියලා කියනවා නම් සැපදක් විඳිනවා කියලා කියනවා නම් ධර්මය තුල ප්‍රශ්න කරනවා ඔබ මොහොකින්ද සතුට වෙන්නේ කියලා. ඔබ අද දවසේ සතුට වෙන මොහොකින්ද? ඔබ සතුට වෙන්නේ ජරා මරණ ව්‍යාධි වලට ලක්ෂණ දෙකකින් නම්. ඔබ සතුට වෙන්නේ ඔබේ දරුවා පිළිබඳව නම්. ඔබ සතුට වෙන්නේ ඔබේ භෞතික සම්පත් මත නම්. ඔබ සතුට වෙන්නේ ඔබේ රූප සම්පත්තියේ ජීවිතයේ නිරෝගීකම මත නම්. ඔබ සතුට වෙලා තියෙන්නේ ජරා මරණ වලට පත් වෙන දෙයක් එක්ක. එහෙනම් නියම සතුටක් වෙන්න බෑ. ඒ සතුට ඩිපෙන්ඩ් වෙන්නේ වෙන කෙනෙක් මත නම්. ඒක නියම සතුටක් නෙමෙයි. ඇයි එහෙම හේතුව බුදුහාම දේශනා කරනවා. සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සෝකං කියලා. යම් කිසි දෙයක සතුට රඳා පවතින්නේ පිටස්තර දෙයක් මත නම් ඒක දුකෙන් අවසන්නේ. යම් කිසි දෙයක සතුට රඳා පවතින්නේ තමන් වශයෙන් නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවන මත නම් ඒක බාහිර කෙනෙකුට වෙනස් කරන්න බෑ. බාහිර කෙනෙකුට පුළුවන් නම් ඔබට සැපක් හෝ දුකක් දෙන්න ඔබ සාර්ථකයි. බාහිර කෙනෙකුට පුළුවන් නම් ඔබට රාගයක් ඇති කරන්න. ඔබ සාර්ථක නැහැ. බාහිර කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා නම් ඔබ කේන්ති ගස්සන්න. ඔබ සාර්ථක නැහැ. අන්න එතරින් නිදහස් කිරීම තමයි liberation, freedom, emancipation, enlightenment කියලා කියන්නේ. විමුක්තිය කියලා කියන්නේ. එතකොට මේ මාතෘකාව විශේෂයෙන් නැවත ඉදීම ගැන කතා කරන එක ඩිබේට් එකකට ගියේ නැහැ බුදුදහම. ඒක සංවාදයකට වාදයකට භාජනය කළා නම් ඒ තුළම ඉඳලා නැහැ බුදුදහම. ඊට වඩා බුදුදහම උත්සාහ කරන්නේ මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණේ කියලා. අනිත්‍ය තමයි ඇත්තටම අපි එක තේරුම් ගත්තනම් දුක්ඛෝපනිය සහ සද්ධා කියලා කාරණයක් තියෙනවා. මේ දුකේ හට ගැනීම නිරෝධය තේරුම් ගත්තනම් ඔබට සද්ධාව හට ගන්නට වන්න. ශ්‍රද්ධාව හට ගත්තනම් එතන ඊළඟට ආත්ම වෙන ඊළඟ කාරණය තමයි වීරිය කියන කාරණය. වායාම කියන කාරණය. අපි ධර්ම ශ්‍රවණයක් හෝ වැඩසටහනක් හෝ මොන හෝ දෙයක් කරලා ඒක සාර්ථකයි කියන්නේ කොහොමද? ඒක සාර්ථකයි කියන්නේ කොහොමද? ඒ තුල ශ්‍රද්ධා නැති වෙන්නට ඕන. ශ්‍රද්ධා ඇති වෙනවා මොකක් සඳහාද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන බුදුහාමුදුරුවෝ කියපු කාරණේ ගැන ප්‍රසාදයක් හට ගන්නට ඕන. ඒ හටගෙන අපිට ඉන්නේ මොටිවේෂන් එකක් ඇති වෙන්නට ඕන. මේක ඉක්මනටම ප්‍රැක්ටිස් කරන්න ඕන කියන්නේ. ඊළඟට තමන්ට සතිපට්ඨානේ හරි අරසිංහ මාර්ගයේ හරි කුමන වන් කාරණේකින් බුදුහාමුදුරුවෝ එක එක ආයත එක එක විදිහට මේ කාරණේ ප්‍රැක්ටිස් කරන්න කියලා තියෙනවා. එකෙනුට කියලා තියෙනවා ප්‍රඥාව දිනු කරන්න කියලා. ඇතැමිට කියලා තියෙනවා ඒ කරන විට යමගෝ කියලා සතිපට්ඨානේ ප්‍රැක්ටිස් කරන්න කියලා තියෙනවා. සමහර කෙනෙකුට කියලා තියෙනවා කර්ම දෙකම ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. සමති දර්ශන දෙක ප්‍රැක්ටිස් කරන්න කියලා. තවත් කෙනෙකුට කියනවා සීල සමාධි ප්‍රඥා ප්‍රැක්ටිස් කරන්න කියලා. ඇතැම් කෙනෙකුට දේශනා කළා තියෙනවා ස්කන්ධ පංචකයේ සමුදය බයන්නේ කියලා. තවත් කියනවා ආයතන හය මේ පිළිසින් දැනගන්න කුසලතා ඇති කරගන්න ආයතන කුසලතා වේ. ඇතැම්ට දේශනා කරනවා පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. ඇතැම් කෙනෙක් දේශනා කරනවා සත්‍ය බෝධං වඩන්න කියලා. ඇතැම් කෙනෙක් කියනවා අරිසිං මාර්ග වඩන්න කියලා. මේ කුමක් කළත් ලක්ෂණය තමයි සතිපට්ඨාන ඔස්සේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙනවා. අවසාන වශයෙන් එන්නේ ඒක. එතකොට ඇත්තනම් අපි මෙතෙක් කලම් බණ ඇහුවනම් අපට වීරියක් ඇති වෙලා තියෙන්නට ඕන. ඒ වීරිය එන්නෙම වැඩි වෙන්නට ඕන. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙන්නට ඕන. සහ විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතය ගත්තොත් අපි එන්නෙම සතුට වැඩි වෙන්නට ඕන. තමන් සරලව කියනවා නම් අපි කරන දේ සතුටෙන් කරන්නට ඕන. අපි කුමක් කළත් මල්කලයක් හිටෙව්වත් දරුවෙක් හැදුවත් රැකියාවක් කළත් සමාජ සේවයක් කළත් මොනම දේ කළත් අපි කරන දේ කරන වෙලාවේ සතුටෙන් කරන්නට ඕන. නැත්නම් වැඩක් නැහැ පිටු. අපි මොනව කළත් නහයෙන් අඩානානේ මේක කළේ වැඩක් නැහැ. එහෙම කළේ වැඩක් නැහැ. අපි කරන මොන දේ කරත් සතුටෙන් කරන්න ඕන. ඒ සතුට ඒ කරන මොහොතේ තමන්ට සතුට ලැබෙනවා. ඒ කරන දේ ඉතල තමන්ට සැටිස්ෆැක්ෂන් එකක් ඇති වෙන්නට ඕන. ඒක කළා බාහිර අය අපට ප්‍රශංසා කරත් එකයි නොකරත් එකයි අපිට ඒක එක අදාළ නැහැ. ඊට පස්සේ හැබැයි තමන් නිවැරදි මතයක ඉන්නට ඕන. කම්මසගත සමාධිය තුළ ඉන්නට ඕන. තමන්ට හොඳ විෂන් එකක් තියෙන්නට ඕන. ඒ විෂන් එක එන්නෙම දිනු කරගන්නට ඕන අපි. සමාධිය තියෙනනම් දිනු කරගන්නට ඕන. අපි ඉන්න මතයම හරිනම් අපි දැනට ඉන්න මතය හරිනම් ඇතන පිළිතුරු බනහන්න ඕනේ. අපි බනහන්නේ සිර සමාදන් වෙන්නේ සාකච්ඡා කරන්නේ Taman දැනට ඉන්න මතය තහවුරු කරගන්න නම් ඇතරම් පිළිතුරු මේ වැඩසටහන් වලින් වැඩක් නැහැ. එහෙනම් gedare ඉන්නේ කොහොමද? අපි වැඩසටහනට සහභාගී වෙන්නේ දැන් ඉන්න මතය තහවුරු කරගන්න නෙවෙයි පිළිතුරු. අපි සහභාගී වෙන්නට ඕන ඊට වඩා පියවරක් ඉහළට යන්න. ඒ කියන්නේ සම්මාදිට ඇති කරගන්න. ඒ සම්මාදිට ඇති කරගන්න ගන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන එක ප්‍රකට වෙන්නට ඕන. ඒ ප්‍රකට වෙන්න වෙන්න විරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතය තුළ දිනු වෙන්නට ඕන පිළිතුරු. එන්නෙම සතුට වැඩි වෙන්නට ඕන. ඒ සතුට අපේ කායික නිරෝගී භාවය, අපේ වයෝ වෘද්ධ භාවය අඩු වෙන කාලෙකත් අපි මේ ලබා ගන්නව සතුට එන්නෙම වැඩි වෙන සතුටක් වෙන්නට ඕන. අන්න එහෙනම් තමයි අපි ඇත්තටම ධර්මයට හවා කියලා කියන්නේ. එතකොට අපි කියපු කාරණයක් තමයි කර්මය ගැන ගත්තා, පුනරුත්පත්ති ගත්තා. මේ කාරණා දෙකම ගැන බුදුදහමෙහි සම්මුති සත්‍ය අනුව දේශනා කරලා තියෙනවා, පරමාර්ථ සත්‍ය අනුව දේශනා කරලා තියෙනවා. අපි දේශනකදී තේරුම් ගන්න ඕන මේ දෙකේ මේ කුමන ස්ටේජ් එකේ ඉඳන්ද, කුමන ලෙවල් එකේ ඉඳන්ද බුදුහරමේ දේශනය කරන්නේ කියලා. දෙවෙනි කාරණේ තමයි පරමාර්ථ සත්‍ය දේශනා කරද්දී බුදුහාඳුරෝ කිසියම් දේශනයක් කරනවා නම් ඒ දේශනය කරන්නේ චතුරාර්ය සත්‍යයෙන් කුමන කාරණයක්ද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. චතුරාර්ය සත්‍යයේ කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක දුක සත්‍යම් පරිණයයන්, සමුදය සත්‍යම් පහතම්බම්, නිරෝධ සත්‍යම් සත්‍යකාතම්බම්, මඟ සත්‍යම් භාවය තම්බම්. එකක් කියන පිළිසින් දැනගන්න, එකක් කියන ප්‍රහිණ කරන්න, එකක් කියනවා සාක්ෂාත් කරන්න, එකක් කියන වඩන්න. පරමාර්ථ සත්‍ය නදල කාරණා දේශනා කරද්ද යමක් වඩන්න කියලා කියනවා නම් ඒ කියන මොන සත්‍යද? ඒ කියන මාර්ග සත්‍යය. යමක් පිරිසිදු දැනගන්න කියලා කියනවා නම් ඒ මොන සත්‍යද? ඒ දුක සත්‍ය කියන්නේ. යමක් ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් මොකද්ද? ඒක සමුදය සත්‍යය. යමක් සාක්ෂාත් කරන්න කියලා කියනවා නම් මොකද්ද කියන්නේ? ඒ නිරෝධ සත්‍යය. එතකොට ඒක දැනග කියනවා චක්කු විඥානම් පරිඤ්ඤයම් කියලා. ඒ මොකද්ද? යාර විපාක මට්ටමේ තියෙන චක්ක විඥානය කියන්නේ එහැට රූපයක් ගැටෙලා මුල්මස් පරිදි ඇති කර ගන්නා වූ වර්ණ රූපය දැනගන්න අවස්ථාව. ඒකට කියන්නේ පරිඤ්ඤය කියලා. ඇතැම් කෙනෙක් කියනවා චක්ක විඥානම් පහකම්බම් කියලා. ඒ මොකක්ද? ඒ කියන්නේ චක් මුල් විපාක මට්ටමේක නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවෙන් අරගෙන සමුදියන් දිනගෙන තියෙන අර අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන එකේ එතන තියෙන විඥාන හය. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා අර පටිසම්පාද සර්කල් එකේ තියෙන විඥාන විස්තර කරන කාරණා හයේ තියෙන විඥානේ තමයි ඒ ප්‍රහින කරන්න කියලා කියන්නේ. ඒ දුක සමුදය සත්‍ය. ඇතැම් කෙනෙක් තියනවා විඥානය වඩන්න කියලා. ජටා සූත්‍රයේ තියෙනවා චිත්තම් පඤ්ඤාංච භාවයන් කියලා. එතනේ වඩන්න කියලා තියෙනවා. ඒ වඩන්න කියලා තියෙන මොකද්ද? ආරෂ්මික මාර්ගය වඩන වෙලාවේ. එතනේ ප්‍රඥා වඩන වෙලාවේදී ඒ ප්‍රඥාවත් එක්ක තියෙන විඥානය තමයි ඒ වඩන්න කියලා තියෙන්නේ. ඇතැම් කෙනෙක් ප්‍රඥාවත් එක්කට විඥානයක් යෑමක් ගැන කියනවා. විශේෂයෙන්ම චුල්ල වේදාර සූත්‍රයෙන් තැන්වල විඥානවත් විඥානයත් ප්‍රඥාවත් වෙන් කරන්න පුළුවන් කියලා අහනවා. ප්‍රඥාව යම් තැනක තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. වෙන් කරන්න බෑ. අවිද්‍යාව තියෙනවා නම් එතන විඥානය තියෙනවා. එතකොට ප්‍රඥාව තියෙන හැම තැනකම විඥානයක් තියෙනවා. හැබැයි විඥානය තියෙන හැම තැනම ප්‍රඥාව නැහැ. මොකද විඥානය කියන කවිද්‍යාවත් එක්ක යනවා. අවිද්‍යාවත් එක්ක මිච්ඡා දිට්ඨියත් එක්ක යන වෙලාවට ඒ මෝහයත් එක්ක යන වෙලාවට තියෙන විඥානය ඒ කපුසලයක්. අනිත් පැත්තට ප්‍රඥාවත් එක්ක යනකොට ඒක කුසලයක් වෙනවා. මෙන්න මේ වගේ පින්නතුනි වැදගත්ම දෙයක් තමයි යමක් අහනකොට ඒක සම්මුති සත්‍යද කියන්නේ පරමාර්ථ සත්‍යද කියන එක ඊට පස්සේ පරමාර්ථ සත්‍ය කියද්දිත් ඒ පරමාර්ථ සත්‍යෙන් චතුරාර්ය සත්‍ය කොතන කැනද මෙතන නියෝජනය වෙන්නේ කියන මෙන්න මේ අවබෝධය තියාගන්නට ඕන. මේක නොතිබ්බොත් අපි හැමදාම අපි පඹ ගාලක කඩලේ වල වගේ තරක විතර කරමින් ඉඳලා නැහිදලා යනවා. මොකක්වත් ජීවිතේට එන්නේ නැහැ. අවුරුදු 100ක් තරග කරලා අපි පින්කම් ටිකක් කරලා තියෙනවා. ඒකට ඉතින් සුභතිගාම වෙනත් පුළුවන් ගැටලුවක් නැහැ. දාන මාන හැම දීලා තියෙන නිසා සුභතිගාම වෙන්න පුළුවන් පරිසරයේ මා ආරක්ෂා කරලා තියෙනවා නම්. නමුත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ දර්ශනෙට එන්න මොන පිණිසද? ඒ දර්ශනෙට එන පමණට ඒ දර්ශනය ගැන බුදුහාම කියපු මේ කාරණය ගැන ශ්‍රද්ධාව හට ගන්න. ඒ ශ්‍රද්ධාව කොච්චර හට ගන්නද කිව්වොත් එතැන් ස්ථාන වල දැක්කෙනවා මේ ශ්‍රද්ධාව සම මස් ඇඟේ ඇට ඇතුමිදුළු කරා විනිවිද ගිහිල්ලා දැඩි ජනයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා මේක ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. ටිකින් ටික ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරන එක අන්තිමටම යනවා. අවසාන වශයෙන් කරන් තියෙන පින්නතුනි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් අපි මේ ඇසුරු කරන්න කියන එක මනස වශයෙන් බලන්න තියෙන්නේ. බලන්න බලන්න තමන් දුක නිදහසන ආකාරය පේනවා තමන්ට. ඉඩක් ලැබුණ එක තත්පර දෙක හරි ඇස් දෙක තියාගෙන මේක ප්‍රැක්ටිස් කරනවා. බලන්න අපිට දවසට අපි යමක් හිතනකොට ඒ හිතන හැම දෙයක්ම හිතන්නේ රූපෙකුත් එක්කනේ. රූපෙකට ගැට ගන්න හිතන්නේ. වැඩ තියක් තමයි හීනයක් බලනකොට හීන දකින්න රූපෙකුත් එක්කනේ. රූපේ තමයි මේ භවය කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ රූපේ හඳුනා ගන්නවා. රූපේ හඳුනා ගැනීම නේ ගැටලු මෙතන. රූපයක් හඳුනා ගන්න අවස්ථාවේදී ඒ රූපය හඳුනා ගන්නා වූ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම බාහිර ලෝකේ මේ මොහොතේ තියෙනවා කියන එකයි භවය කියලා කියන්නේ. අන්න ඒක තමයි නැවත උපතක් වෙනස කර්ම සකස් වීම කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ දැන් බුදුහාමුදුරෝ මේ ආත්ම රූපී විතරක් නෙමෙයි. උන්වහන්සේට කල්පගණන් ආකාශයකට බලන රූපය ගැන නිර්මාණය හිතලා කියන්න පුළුවන්. අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආකාශයට හැරලා බලලා අතීතය කියන්න පුළුවන්. මේ තැඟල මේ විදිහට ඉපදෙලි හිටියාවල මගේ අම්මා, හවල මගේ සහෝදරිය කියලා කියන්න පුළුවන්. ඒ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන අවස්ථාවේදී දන්නවා මේ නිරෝධයේ එක මේ මනෝවිඤ්ඤාණයෙන් මේ ගනුදෙනුව කරන්න කියන එක දන්නවා. වැඩි දෙයක් තබා ඔඩියන්ස් එකට බණ කියනකොට මේ ඔඩියන්ස් එකට නෙමෙයි බණ කියන ඇත්තටම මේ රූපේ නිරෝධයේ තැනට මේ මගේම මනෝවිඤ්ඤාණයත් එක්ක මේ ගනුදෙනුව කියන එක මේ පැත්තෙන් අභ්‍යන්තර අවබෝධයෙන් මේ කරන්නේ. මම බණ කියද්දී මේ ඔඩියන්ස් එකක් අහගෙන ඉන්නා කියලා හිතුවත් සමුදු සත්‍ය නෝ නම් හරි පරමසත්‍ය නෝ ගත්තොත් ඒකත් අවිද්‍යාව. අනේ තරම් ඉහළ අවබෝධයෙන් යුක්ත වෙ මේ ඉන්නේ. මෙන්න මේක තමයි යක්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගා දෙති කියලා කියන්නේ. මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ඇසුරු කරන්නේ නැහැ කියන්නේ මේකයි. එතකොට කායන පස්සනාවේදී මුල් අවස්ථාවේදී ධාතු මනසකාරයේදී මේක හිත තියෙන සමතු සත්‍ය විදියට. හැබැයි පරමසත්‍යයට යද්දී එහෙම ධාතු මනසකාරයක් අත් මෙහි කරන් තරම් අධ්‍යයක් අත් ඉදිරු වෙන්නේ. මොකද උව අභ්‍යන්තරයෙන්ම මේක සමුදය වෙයි නිරෝධය දක්මින් ඉන්නේ. එනිසා අපි උදේට සඳහන් කළ කාරණයක් තමයි අනුත්තරී සූත්‍රයේදී අපි ධර්ම මාර්ගයට ආව කියලා කියන්නේ අපේ මුළු ජීවිතයම වෙන්නට ඕන මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන. මේ නිහල ලෝකයක් අපට නැහැ. හැබැයි මත ඩිපෙන්ඩ් වෙන ලෝකයක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ මේ සත්‍ය අවබෝධ කරගත්ත අනේද කියලා තමන්ගේ මුළු ආධ්‍යාත්මික ලෝකයෙන් බුදුහාඳුරෝ බුදුහාමර ගුරුවරයා මාස තියාගත්තේ මේ ශාකතෝ ධම නේද කියන එක තමන්ගේම වාග්යාත්මක ලෝකයේම ධර්මය. ඒ ශ්‍රාවක ආරි මහා සංඝරත්නය මේ ධම තමන්ගේ ජීවිතය තුළින් සජීවී කරපු පිළිසක් නේද කියලා. උන්වහන්සේට තමයි තමන්ගේ ලෝකයේ වීරියම් බවට පත් වෙන. ඕන මේක එකට ජීවත් වෙනවා නේද? සරුවත් හාමුදුර මොගලන් හාමුදුරයි විතරක් නෙවෙයි ගිහි ශ්‍රාවකයන්. ඉසාකාව, බන්දුල මල්ලිකාව, කේමාව උපලවන්නාව මේ වගේ අය තමන්ගේ ආධ්‍යාත්මික මිතුරන් බවටපත් වෙන්නට ඕන. මේත් එක තමන්ට එදාට පාළුවක් නෑ. ඒ වගේම මේ තෙරුවන ඉන්න විතරක් නෙවෙයි. මේ තෙරුවන වටා කරගෙන තමන් මැද ඉන්නේ සික්ඛානුත්තරීකේ විදියට සීල සමාධි ප්‍රඥා නැත්නම් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව ආරේෂණ මාර්ගයේ තමයි තමන්ගේ සම්පූර්ණ ජීවිත වාපසරිය වෙන්නට ඕන. මේ බහැර ලෝකයක් නෙමෙයි. මෙන්න මෙතෙන්ට ආව කියලා කියන්නේ අපි ධර්මයේ නැමැති සෝතේට මේ දියපහරට බැසගත්තා කියන එක. අනේ එදාට අපි බාහිර කෙනෙක් මත යැපෙන්නට අවශ්‍ය නැහැ. අපේ ලෝකයේ අප විසින්ම සම්පූර්ණ පාණ්ඩ ගත්තා. එදාට දැනෙන නිදහස තමන්ගේ දරුවෝ 10 දෙනෙක් විශ්වවිද්‍යාල 10ක ප්‍රොෆෙසර්ලා 10 දෙනෙක් වෙනට වඩා වටිනවා. සරුවත් හාමුදුර පිරන් පැයට පස්සේ ඒ පිරන් පාපු සිද්ධිය චුන්ද හාමුදුරුවෝ චුන්ද හාමුදුරුවෝ කියන්නේ සරුවත් හාමුදුරුවෝ මල්ලි කෙනෙක්. සරත් හඳුරන්ගේ සිවුරු පිළිකර ටිකක් අරගෙන ඉස්සරම ආනන්දහඳුර හම්බෙන්න ආවා. ආනන්දහඳුර මේ සරත් හඳුරන් පිරන් පෑව කියලා කියන්නේ. හරිම සමීපයටපත් වුණා. මොකද සරත් හඳුර ආනන්දහඳුර හරිම යාළුවෝ. ආනන්දහඳුරට සිවුරක් හම්බුණත් බුදුහාමන් විශේෂයක් විශේෂ අවස්ථාවක් අරගෙන සරත් හඳුර හම්බ වෙනකම් මේක දෙන්න තියාගෙන ඉන්නවා. ඒ තරම් යාළුවා. ඉතින් ආනන්දහඳුර කියනවා සරත් හඳුර පිරන් පෑව කියන කාරණේ ආරම්භ වුණාම මට දිසාවන් නොපෙනී ගියා කියලා. දිසාවන් කියන අපි කියන්නේ මේ උතුරු දකුණ පේන්නේ නැතුව ගියා කියලා අපි කියන්නේ. අනේ කතාවම මේ කියන්නේ. මට දිසාවන් නොපෙනී ගියා කියලා. ඒ තරම් මට සංවේගයක් ඇති වුණා කියලා. අර චුන්දහඳුරත් එක්ක මේ දේරම බුදුහාරු හම්බෙන්න එනවා. ආට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී මේ කාරණේ කියනවා. බුදුහාඳුර ආනන්දහඳුරගෙන් අහනවා ආනන්ද සාරිපුත් ඔබේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය කියන මෙන්න මේ දේවල් සාරිපුත්ත යනකොට අරන් කියන්නේ කියලා. ඔච්චරම දුක් වෙන්නේ නෑ සාමින් මේවා නම් අරන් ගියේ නැහැ. නමුත් උන්වහන්සේගේ තිමිච්ච මේ සත්පුරුෂ බව නිසා මේ ගුණෝත්භාව නිසා මට දැඩි සංවේගයක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ බුදුහාම කියන්නේ ආනන්ද ඔබ කල්‍යාණ මිත්‍රයෙක් කියලාවත් බාහිර දෙයක් මට යැපෙන්න එපා. මම ඔබට විවිධ ආකාරයෙන් කියලා තියෙනව නේද? සම්බේ පිහි මනාභවෝ නානාභව විනාභව කියලා සීල ප්‍රේමනාප දේවලෙන් ගෙන්හල යන සිද්ධ වෙන බව මම ඔබට කලින්ම කියලා තියෙනව නේද කියලා ආනන්දහරන් ප්‍රශ්න කරනවා. අනේ දෙන්නේ තමයි කියන්නේ අත්ථ දීපා ආනන්ද විහෙරත අත්ථ සරණාන අනිසරණ ධම්ම දීපා විහෙරත ආනන්ද ධම්ම සරණාන අනිසරණ ආනන්ද තමන් පිළිසරණ කොට ඉන්න ධර්මයේ පිළිසරණ කොට ඉන්න වෙන කිසිම කෙනෙක් පිළිසරණ කොට ඉන්න පාගිය මේ වැඩිගැසුම් ප්‍රකාශයක් පින්නතුනි. ඇයිද හේතුව? දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා කියලා කියනකොට අපිට හිතේ නැහ බුදුහාඳුර මතින් අපි ඉන්නව නේද කියලා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට අපිට හිතේ නැහනම් අපි සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා මත යැපිලාද ඉන්නවනේ කියලා නේ. අපිට එතන ප්‍රශ්න වෙනවා නේ. පින්නතුනි මෙන්න මේ ගැන කාරණේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුව නම යාකරෙන ධම්වැල තමයි යොත තමයි ධර්මය කියලා කියන්නේ. අවසාන වශයෙන් මේ තෙරුවන් සරණ ගියා කියන්නේ තමන් ඩිපෙන්ඩ් වෙලා ඉන්න ඕන. මේ සූත්‍රෙ නිකන් පැහැදිලිව මේ චුන්ද සූත්‍රෙ. ධම්මදීපාදිකේ විහෙර ධම්ම සරණාන අනි සරණා කියන කාරණය. අපි අවසාන වශයෙන් ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ ධර්මයේ සරණයි ඉන්නේ. ධර්මයේ සරණ කියලා ඊළඟට ඉස්සර කරන්නේ මොකද්ද? සතිපට්ඨාන. සතර සතිපට්ඨාන තුන වාසිය කියන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර මුල් කරගත්තු සතිපට්ඨාන තුළ වාසය කිරීම තමයි සැබෑ ලෙසම අපි තෙරුවනේ පිළිසරණ ලබා ගන්නා දෙයක්. තවත් ප්‍රශ්න තියෙනවා නේද? කරුණ වශයෙන් මේ කියන ඒවා තව විස්තර කරන්න ඕන නම් තව ගැඹුරු පැති තියෙනවා. මින් බක් පැති කිව්වේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔබට තේරෙන පැති මේ කිව්වේ. තවත් කතා කරන්න කරුණු තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ අපි හුඟක් කරුණු කතා කළා, වාදි වාද කළා, අපි දන්න දේවල් ඉදිරිපත් කිරීම නෙවෙයි ඇත්තෙම. එහෙම කළා අපි කියන දේශ ගැන මහන්සි ඉස්මතු වෙනවා නම් ඒකෙම වැඩක් නැහැ පින්නතේ. මේ කරුණු ටික විස්තර කරාට පස්සේ ආවල් හඳුරෝ කවුද කියලා හොයලා ඒ කියන්නේ ඒක නෙවෙයි වැදගත් තමයි. එහෙම කීක කරයි කියලා මම සාර්ථක නැහැ. මේක සාර්ථක වෙන්නේ ඔබ මේ කියන දේ ඔබේ ජීවිතය තුළම දැකගෙන ඔබට මේක පිළිපදින්න උනන්දුවක් ඇති වෙනවා නම් කලින්ට වඩා ඔබ දහමට සමීප වුණා නම් ඒකයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් එතෙන්ට අපි අවසාන වශයෙන් එන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් කෙනෙක් අවිනුද අපිට සීමිත කාලයක් නැති මේ ජීවිතේ. එතෙන්දී දව කියන විදිහට අපි උත්සාහ කරන්න ඕනේ මේ සත්‍ය සත්‍ය තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වීම නිසා ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී අර සින්සපාවණ යනකොට ඇක්ටේරිය පොළ ටිකක් අතට අරගෙන කියනවා ස්වාමීන් වහන්සේට කියද්දී ඇක්ටේරිය කැලයක් මැදින් ගියා කොළඹ ආභ්‍යම හැටලා තියෙනවා බුදුහාමරෙන් පොළ ටිකක් අතට ගත්තා අරගෙන අහනවා මහණෙනි මේ අතරගත්තු පොළ ටිකද වැඩි බිම හැටලා පොළ ටිකද වැඩි කියලා ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීන් අතරගත්තු පොළ ටික ඉතාම සල්පයයි බිම ඇටි පොළ හුඟක් තියෙනවා මහණෙනි අන්න ඒ වගේ මම දන්න දෙයි මම අනාවරණය කරගත්තු දෙයි සර්වඥානිය, ඒ වගේම ආසියානුසේ ඥානිය, ඒ වගේම ඉන්ද්‍රිය පරෝපාරියත් ඥානිය, යමක මහා ප්‍රාතිහාරී ඥානිය ආදී මේ අසාධාරණ ඥාන ආදී මේ දේවල් වලින් මම අවබෝධ කරගත්තු දේ ටික අර පොළොව වැටලා තියෙන පොළ ටික වගේ. මේ දේවල් වලින් මම දේශනා කරපු දේ මේ අතරගත පොළ ටික වගේ ටිකයි කියන්නේ. ඊට පස්සේ දේශනා කරන මම අතරගත පොළ ටික වගේ දේශනා කරපු ටික තමයි ඔබට අවශ්‍යම දේ, දුකෙන් නිදහසන අවශ්‍ය දේ. මම තීරු ගත්ත දේ හැම දෙයක් තියෙනවා. ඒයි මම දේශනා නොකරේ. මේ ජීවිත නිකම් ටික කාලේ නම්. අපි අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නේ. එක්තරා අවස්ථාවකදී එක්තරා දෙවි කෙනෙක් මේ මනුස්ස ලෝකෙ දිහා දැකලා හරිම සංවේගයටපත් වෙනවා. ඊහා දකින්නේ මනුස්ස ලෝකේ තැන් තැන්වල හරියට කලහම දිවිලිය නිවිලාපත් වුණා වගේ. පත් විල නෙවුන වගේ හැක එක තැන්වල මේ වෙනවා. මනුස්ස ලෝකේ බලන කොට මේ මොනවද පේන්නේ? ඔහු මේ සත්‍යයේ ඉපදෙන අවුරුදු 50කට 100ක් ජීවත් වෙන මැරෙන මේ ඒක පේන්නේ. යාගේ ආයුෂ වැඩි නිසා අපේ කාලේ යට ඉතාම අර කලාම දෙලිය එලියක් වගේ පේන්නේ. යා හරිම සංගීකටපත් වෙනවා. දැන් අපිනේ හිතන්නේ අපු උඹා කලින් ජීවත් වෙනවා කියලානේ. අපර උඹා ජීවත් කරන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ. මේ සංගීකටපත් වෙලා ඇවිල්ලා ධාතාව දේශනා කරනවා. සත්‍ය ආදී ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ කාමරාග පහනාය සකේ බිකෝ පරිබජේක සත්‍යාවිය ඕමට්ටෝ සැතින් පහර ලද්දකුමෙන් උලක් ඇනික වෙලාවක වගේ ඩයිනමානෝ මත්තකේ හිස ගිනි ගත්තු වෙලාව වගේ කාමරාග පහනාය කාමරාගය දුරු කරන්න උත්සාහ ගන්න කියලා. ඒ කියන්නේ සැතකින් පහර ලද්දකු වගේ කියන්නේ උලක් ඇනික වෙලාවේදී උලක් ඇනපෝල අයින් කරන්නට වඩා උනන්දුවක් ඇති කරගන්න කාමරාගය දුරු කරන්න. හිසගිනි ගත්තොත් ඒ හිසේ ගින්න නවත්තන්නට කලින් උත්සාහ කරන කාමරාගය දුරු කරන කියලා මේ කියන්නේ. අපිට හිතන්නත් පුළුවන්ද? කොණ්ඩෙට පොඩ්ඩක් හරි ගිනි ගත්තොත් කොහොමද? එක සල්ප මොහොතකින් කලබල වෙලා ඔක්කොම හැර කරනවනේ. මේ දෙවිය දේශනා කරන්නේ ඒකත් නොකර කාමරාගය දුරු කරන මහසෙන්න කියලා. බලන්න එතෙන්දි බුදුහාඳුරෝ කියනවා ඒ ගාථා හැමෝත් පිළිගත්තේ නැහැ බුදුහාම බලන්න කොච්චර ගැඹුරට ගියාද කියලා. අර ඒ ගාථා මුල්පද දෙක එහෙම කියලා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ කියලා කියලා ඊට පස්සේ කියනවා කාමරාගය නෙවෙයි තින්නේ කියන්නේ සක්කාය දිට්ඨි පහනාය සකේ බික්කෝ පරිබජී කියලා. සක්කාය දිට්ඨි දුරු කරන්න මහන්සි වෙනවා කියලා. මේ සංයෝජන වලින් මූලික සංයෝජන දෙක. කියන්නේ අපි අපායට වැටෙන තියෙන අවස්ථා මේ. සක්කාය දිට්ඨි තියෙනකන් අපේ ඕන වෙලාවක අපි ඇතින් අපාගත වෙන්න පුළුවන් කර්මයක් සිද්ධ වෙන්න පුළුවන්. විතරක් නෙවෙයි ඕන වෙලාවක ආනන්දර කර්මයක් සිද්ධ වෙන්න පුළුවන් අපි ඇතින්. එහෙම නැහැ කියලා අපට සාතිකයක් වෙන්න බෑ කියන එක. ඒ තරම් භයානක සසරක මේ අපි ඉන්නේ. අනේ නිසා මේ ලැබපු කෙටි කාලෙන් අපි වඩාත්ම අර්ථවත් දේ තේරුම් ගන්න ඕන අපි මොකද කරන්නේ කියලා. අපි ප්‍රයෝරිටි දෙන්නේ මොකද්ද කියලා. දැන් බොහෝ දෙනෙක් කාල කලමාවය කරන එකල්ලා දවසට වැඩිපුරම වැඩ ප්‍රමාණයක් කරන්නේ කියන්නේ නේද? බුදුදහම එහෙම කියන්නේ නැහැ කියනතුනේ. වැඩ හුඟක් කිරීමනේ වැඩගත් වෙන්නේ. වැඩගත් වෙන්නේ අපට ජීවිතයේ අර්ථවත්ම දේ ටික හරියට පෙළගස්සලා අපි ප්‍රයෝරිටි දෙන්නේ මොකකටද කියන එක තේරුම් ගන්න. එතන පළවෙනිම පියවර වෙන්නට ඕන අපේ සමාජගත ජීවිතය පල්ලයට නොවැටෙන විදියට විශේෂයෙන් අපි කලින් සඳහන් කර විදියට පංචශීලයේ බේස් කරගෙන අපේ ජීවිතය මැනේජ් කරගන්න. පංචශීලයේ තමයි පදනම පින්නතු. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, මද්‍රව්‍ය භාවිතය මෙන්න මේ පහ තමයි මේ පහත් එක්ක බොහොම අපුඤ්ඤං පසවති කියලා කියනවා. බොහෝ පාපයන් පිරෙනවා කියලා මේත් එක්ක. බලන්න මේ පංචශීලෙන් එකක් කඩුණොත් අවුරුදු ගානක තියෙන සම්බන්ධතා සාර්ථකත්වයන් එක මොහොතින් දැවැටෙනවා. අපි හිතනට වඩා පින්නොත් මේ කාරණා හරිම බලවත් ප්‍රබලයි. අපිට මේක එකට හිතෙන්නේ නැහැ. එක කාරණයක් කඩුණොත් කලබල වෙලා ඇතැම්ට ජීවිත කාලෙම හිරේවි ඉන්න වෙනවා අපිට. එතැන්ට මේ එක කාරණයක් කඩ වුණොත් අපේ පවුල් සංස්ථාම බිඳ වැටෙනවා. මේ එක කාරණයක් කඩ වුණොත් අපි ගෙදර නග ගොඩනගන්නේ දෙන කීර්තිය එක මොහොතෙන් අවසන්යි. ගෙදර ඉන්න පුළුවන් හැබැයි කවුරුවත් ගණන් ගන්නෑ. අර කලින් කිව්ව ආදරේ, සෙනෙහස කතාව මොකුත් නෑ ඊට පස්සේ. ඔහේ යඳුර නැති කට්ටිය වගේ ඉන්නේ ඊට පස්සේ. ඒ නිසා මේ පංචශීලය ගැන තමනුත් සැලකිලිමත් වෙන්න, තමන්ගේ දරුවන්, ඥාතීන් පුළුවන් තරම් ප්‍රමාණයට තමන් කියන දේ අහන සූදානම් නම් බුදුදහම කියන එක වෙනද හරියට කවුන්සලින් වගේ. කවුන්සලින් දෙන්න පුළුවන් කම තියෙන ක්ලයන්ට් කැමති වෙනවා. ක්ලයන්ට් අකමැති නම් කවුන්සලින් දෙන්න බෑ. බලෙන් කවුන්සලින් දෙන්න බෑ. සයිකියාට්‍රිස්ට් නම් පුළුවන් වුණා නම් බඳලා හරි බෙහෙතක් දෙන්න. නමුත් කවුන්සලින් එහෙම කරන්න බෑ. කවුන්සලින් කරන්න නම් ක්ලයන්ට් කැමති වෙන්න ඕනේ. බුදුදහමත් අන්නේ වගේ. බුදුදහමට එන්න පුළුවන්කම තියෙන මූලික සුදුසුකම තමයි ස්වේච්ඡ කියන ගුණය. ඇක්ටිව් ලිස්නින් කියන එක. You should be gently spoken කියන එක. එතකොට දැන් ඔබේ හැමදෙනාම මේ ගුණය තියෙනවා. අන්න ඒක තමයි අධ්‍යාපනයේ ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකේ තියෙන ෆස්ට් ක්වොලිටි එක මේක. ෆස්ට් ස්ටෙප් එක මේක. අධ්‍යාපනයේ ආධ්‍යාත්මික මගේ පළවෙනි පියවර තමයි සක්‍රිය හුඟන් දීම කියන එක. අන්න එහෙම කෙනෙක් ඔබත් එක්ක ඉන්නවා නම් අන්නේ දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය තමයි පංචශීල හඳුනා දෙන්න එකට. විශේෂයෙන් තමගේ අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අය හොඳට පංචශීල සමාදන් කරනවා. පංචශීල රැකවන් ඉන්නවා නම් නැත්තම් කරන්නේ නැහැ. නැත්තම් තීන් කලියට පින් අනුමෝදන් කරන්නේ. ඉන්නවා නම් පින් නොතුනි තමන්ගේ ළඟම ඥාතියන්ට දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය තමයි පංචශීල. යාගේ මෙලොජි ඉතිහාස සතුටි ඒගොල්ලන් මිය ගියාට පස්සේ මල ගෙදරට නොගියත් තමයි. ඔබ කලින් යුතුයකම කලින් ෆියුනරල් එකක් නොකරත් කමන්නේ. ඇයි ඒගොල්ලන් යාමිය ගියා කියලා ආරංචි වෙනකොට ඔබ දන්නවා යා සුබදිතාන්ට ඉන්නවා කියලා. ආයේ පැතර නොගියත් කමන්නේ. ඔබේ මැදිහත් වීමෙන් ඔබට පුළුවන් නම් කෙනෙකුගේ පංචශීලය තුළ උපරිම මේගොල්ලන් ශික්ෂණයට පත් කරවන්න. ඒක තමයි ෆියුනරල් එකට සහභාගී වීමත් හත් දවසේ දානේ තුන් මාසේ දානේත් ඒකම කියලා හිතනවා. ඊට වඩා දෙයක් නැහැ. යාමිය ගියාට පස්සේ ඔබ සතුට වෙනවා. අඩන්නේ නැහැ. හරියම සැනසීමක් වෙනතුනි හිතන හිතන කොටත් ඒක. ඊළඟ දෙවෙනි පියවර තමයි සතිපට්ඨානය කියන එක. පුළුවන් තරම් වර්තමානයේ තුල හිත තියාගෙන සතිපට්ඨානය. එහෙම ඉන්න ඔබට බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ බාහිර මේ යුතුයකම් ටික කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ පිනතුනි. මේ දහමට එන්න ඔබ අනිත්‍යයට උදව් කරන වැඩි අඩු නෑ. ඔබේ දරුවන් වෙනුවෙන් කරන කාලය කැප කිරීම පොඩ්ඩක් අඩු වෙන්නේ නෑ. ඒක කලින්ටත් වඩා වැඩි වෙනවා. කලින් ඔබ දරුවන්ට උගන්වන්න, රැකියාවක් ලබා දෙන්න, විවාහයක් කරලා දෙන්න විතරයි. මේක තේරුම් ගත්තට පස්සේ ඔබ දරුවෝ මෙලව ජීවිතයේ සතුටින් ඉන්න විදිහට පරිසරය සකස් කරනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ දරුවෝ සුගතිගාමී වෙන විදිහට වැඩ කරලා තියෙනවා. එනිසා ඔබේ අම්මා තාත්තා ඔබේ කුසෙන් දෙයින් බිහි වෙච්ච දරුවන් කිසි දවසක පිනතුණි අපහාගත වෙන්නට ඉඩ තියන්න එපා. අන්න එතෙන්ටම එතනින්ම ඔබ යුතුයකම කරන්න ඕන. අන්න ඒ මට්ටමට ඔබ දුර දක්නා නුවණින් වැඩ කරන කෙනෙක් වෙනවා. මේ දහමට එන්නේ. අපි හඳුරන්ටත් කතා කරන්න ඇති සමහර නෑ නෑ අපි මමත් අපිත් අහගෙන හිටියේ මොබඩන කාරණට අපිත් ඇත්තටම දැනගත්තා. ඒක බොහොම වටිනවා. ඒ මගේ ඉගෙන ගන්න එක. සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා අපි වචනම නෙවෙයි ඇත්තෙම වැඩගත් වෙන්නේ. බුදුහාම දේශනා කරනවා කෘතඥ කෙනාට සේක වෙන්නත්. සේක කෙනාට අසේක වෙන්නත්. අසේක කියන රහතන් වහන්සේ. අසේක වූ රහතන් වහන්සේ පිරිනිවනතෙක් සෝදායි වාසය කරන්නත් මම එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. අයි ප්‍රතිපදා කීපයක් නැහැ. කෘතඥ කෙනාට සේක වෙන්න, සේක කෙනාට අසේක වෙන්න, අසේක කෙනාට පිරිනිවනතෙක් සෝදායි වාසය කරන්නත් මම එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. මොකක්ද? ස්කන්ධ පංචකයේ සමුදය, වැය, අස්සාද ආදීනව නිස්සරණ. ඒක හටගන්න හැටි, නිරුද්ධ වෙන හැටි, ඒකෙන් තියෙන ආස්වාදය, ආදීනමය නිස්සරණය බලන්න කියලා. රහතන් වහන්සේලා තෝක කරන්නේ කියලා කියන්නේ. ඇයි ඒ? ditta dhamma sukha kiyana sadaha. පිරිනමසේ ඒ ඉතුරු කාලය වඩාත්ම සැනසෙලෙන් ජීවත් වෙන්න මේ පහම නැවත වඩන්න කියලා. මේ පහ වඩන එක කියන්නේ මොකද්ද? මේ පහ වඩන ප්‍රතිපදාව තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. කායනපස්සන වඩනකොට රූපස්කන්ධයේ හට ගැනීම නිරෝධය දකිනවා. වේදනපස්සන වඩනකොට වේදනාස්කන්ධයේ හටගෙන නිරෝධය දකිනවා. චිත්තානුපස්සන වඩනකොට විඥානස්කන්ධේ හටගෙන නිරෝධය දකිනවා. ධම්මානුපස්සන වඩද්දී සංඥා සංකාර කියන ස්කන්ධ දෙකේ සමුදියය දකිනවා. සතර සතිපට්ඨානෙ කියන්නේම ස්කන්ධ පංචයේ පිරිසිදු දැනගන්න විදිය. සතර ආහාරයේ පිරිසිදු දැනගන්න විදිය. නාම රූප දැනගන්න විදිය. සතර විපල්ලාසයන් දුරු කරගන්න ක්‍රමය. අන්නේ මාර්ගයේ ඉන්නකොට න රූපං අත්තසෝ සමනුපස්සති. රූපේ ආත්ම විදියට ගන්නෑ. න රූපවන්තං වාත්තං. ආත්මේ රූපසහිත දෙයක් කියලා බලන්නේ නැහැ. දකින්නේ නැහැ. න අත්තනිවා රූපං. ආත්මයේ තුල රූපය තියේ කියලා මතයට යන්නේ නැහැ. න රූපස්මින් වාත්තානං. රූපයේ තුල ආත්මය තියේ කියලා මතයට එන්නේ නැහැ. මේ වගේම අනිත් කාරණාවට කියනවා. න වේදනං අත්තසෝ සමනුපස්සති. න වේදනවන්තං වාත්තානං ඔහොම කියන මේ 20 ආකාර සංකේ දෙකෙන් විස්තර වෙනවා. රූපයට 4යි, වේදනාවට 4යි, ඔහොමම 4 4 4 5 20ක් වෙනවා. මේ 20 ආකාර සංකේ දෙකේම ටිකෙන් ටික දුර වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ. මේ ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු නිරෝධය නිරෝධ වෙනවා කියලා මේකම බල බල ඉන්න එක තියෙනවා. සතර සතිපට්ඨානය හරියට දැනගෙන වැඩුවනම් ඒ වඩන්නෙම මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම මාවතම තමයි. මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීමමයි. එතකොට මේ පහ අතරම වෙන් කරන්න බෑ. මේ රූපාදී ස්කන්ධ පංචකයේ බාහිර භෞතික ලෝකයේ තුල මේ රූපයයි මේ වේදනාවයි කියලා වෙන් කරන්න බෑ. මේ රූපයක් කියලා මේක බලනකොට මේත් එකම පංචස්කන්ධයම මේ තියෙන. රූපයෙන් නාමයෙන් වෙන් කරන්න බෑ කියනතුන. ඒව වෙන් කළා තියෙන ධර්මානුකූල වෙන් කළා තියෙන ප්‍රඥාවෙන් බලන්නයි. ප්‍රඥාවෙන් බලන්නේ ඇයි මේක ඝන සංඥාවෙන් එක එකක් විදිහට ගන්නකොට තියෙන මේකේ මේ මිත්‍යාව දුරු වෙන්නයි අරම බලන්න කියලා තියෙන්නේ. ප්‍රඥාවෙන් ධර්මානුකූල මේක බලනකොටම මේක එකක් හැටියට ගන්න එක මේ මිත්‍යාව දුරු වෙලා මේකේ පහ නොනෙන් පේන ගන්නවා. මේ බෝතලයක් කියලා ගත්තට මේ ඇසින් ගත්ත වර්ණ රූපය ඊට පස්සේ මේකේ තදගතිය මේ ආදී රූපේ විදිහට ගන්න එක චක්කෝ සම්පස්සජ වේදනා ගන්න එක රූප සංචේතනා කියන එක මේ ආදී මේ ස්කන්ධ පංචක එකතුවකින් තමයි මේ දෙයක් අපට මුණගැහෙන්නේ. අන්නේම දකිනකොට දන්නෝ මේ හැම අංගයක්ම මේ රූප ආදී ස්කන්ධ පංචක එකට තිබ්බත් මේක හැම එකක්ම හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක දකිනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු මඟා නිරුද්ධිත කියන්නේ මේකයි. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. සම්මත ආස්වාදයේ විස්තරණයක් කියමු. ආස්වාදේ කියන්නේ සැටිස්ෆැක්ෂන් එක නැත්නම් එන්ජොයමන්ට් කියන එක. ඒ කියන්නේ ඒකෙන් සතුටු වෙන ගැතිය. ආස්වාදේ කියන්නේ. ඔය විදිහම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ලෝකෙට අත්විඳින්න මොවන්නේ නැහැ. ඒ කියන්නේ රූපයක් තුළින් තමන්ට ආස්වාදයක් සතුටක් ලැබෙනවා කියන එක. ඒ වගේ මේ සතුට දිගින් දිගටම පාස්සා ගන්න බැරි වෙනකොට ඒක ආදීනවා තියනවා කියන එක දකින එක. අන්න ඒක දැකලා නිස්සරණය කියන්නේ ඒකෙ මෙදීම ලෙටින් ගෝ කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ හැම දෙයක්ම මේක විඳලා බලන්න ඕනේ කියන එකක් ඈ. වරදා තේරුම් ගන්න එපා. දැන් අපි හිතන්නේ ඕක තමයි බුදුහාඳුරෝ විවාහ වුණ ගිහි කාලේ දරුවොත් හැදලා ඔක්කොම කරලා රජගනුත් කරලා ගියේ නිසා අපිටත් ඔක්කොම විඳින්න ඕනේ කියලා නේද? එහෙම එකක් බුදුහම කියලා නැහැ පේනත්. එහෙනම් හත් හැවිරි දෙයය මහාන කරන්න කියලා බුදුහම දේශනා කරන්නේ නැහැ. මේ අවබෝධය ලැබුණේ කොයි මොහොතේද? ඒ අවස්ථාවේ ඉන්න පුළුවන් උපරිමයෙන් ධමයට එන්න ඕනේ ඒකයි. මොකද අපි අඩුගානේ විවාහයෙන් විවේකම් යන්න ලබන අවුරුද්දේ විවේකම් යන කියලා තිබුණත් මම විවේකම් ගිහින් ඉවර වෙලා කරන්නයි කියලා තින්නකම්. විවේකම් යන කර මී යන්න පුළුවන්. ලබන අවුරුද්ද නෙමෙයි ලබන මාසෙ විස්රාම ගියත් අද ඔබට මේ දැනුම ලැබුණා නම් අදම ප්‍රැක්ටිස් එකට එන්න. හෙට දවසේ මේ වන විට අපේ ගෙදර මළගයක් වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සාතිකයක් වෙන්න පුළුවන් කමක් නැහැ කියන එක. ඒ තරම් අමිනිස්සේ ජීවිතයක් අපි මේ ගත කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සම්බුද්ධෝත්පාද කාලයේ මේ ධර්ම ලැබීම කියන එක අතිශය දුර්ලභ අවස්ථාවක් කියන තුනේ. මෙතන මිස් වුනොත් අපට ආයි කල්ප ගානකට හිතන්නවත් බැහැ. මේකේ දුර්ලභත්වය දන්නවනම් පින්නතුනි නිදිය ගන්න හිතෙන්නේ නැහැ. නිදී ගන්න හිතෙන. ධර්මයේ වටිනාකම මේක දුර්ලභත්වය තේරෙනවා නම් නිදී ගන්නට වඩා සුවයක් ලැබෙනවා ඒ වෙලාවේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනද. අහම වෙලාවට නිදීන කියලා එකක් නැහැ. අවදිින් ඉන්න පුළුවන් උපරිම වෙලාවක් අවදිින් වැඩ ගන්න. ඊට පස්සේ නිදි මත නම් ඉබේම හරි නිදියා කොහොමද? ගොරෝගොර හරි නිදියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉන්න මොහොතේ උපරිම තම ප්‍රැක්ටිස් එක ඉන්න. නිදිය ගැත්තට වඩා සුවයක් ලැබෙන පිළිවෙත ධර්ම ප්‍රැක්ටිස් එක ඉන්නකොට. ඊතරම් සතුටක් ඊතරම් ආශාවියක් තමයි දැනෙන්න මේකේ. ඒකට ඉතින් ලොකු පිනක් තියෙනවනේ පිනතුනි. අපි කොච්චර කරුණ පැහැදිලි කරත් සමහර අය ජීවිතේ දහමට එන කාලයක් තියෙනවා. ඒ කාලේදී තමයි ඉන්නේ සමහරලාට. සමහර අයට ඒ කාලේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒකට ලොකු හේතු සම්පත්තියක් මේ පස්සේ තියෙනට ඕන. මේ හේතු සම්පත්තිය නැත්තම් පිනතුනි එහෙම වෙන්නත් බෑ ඒක. කාටවත් දොස් කියන්නේ පහවලා බනහන්නේ නැහැ. පන්සල් එන්නේ නැහැ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. සමහර අය පන්සල් නාවත් ඊට වඩා ප්‍රැක්ටිස් කරන ඉන්නවා. ළඟදී අපට හැම කෙනෙක් හම්බුණා. හරි වැඩගත් ඒ සිද්ධිය මට දැක ගන්න එක. අපි හිතවත් හාමුදුරු කෙනෙකුට එක්තරා මේ කෙනෙක් හම්බුර මෑත කාලේ. ඒ හම්බෙච්ච අනිත් කෙනා අවුරුදු 65 කතර වෙනවා. වෙන කෙනෙක් හම්බුනේ. ඔබ විශ්වාස කරනවද? ඒ කෙනා හාමුදුරු කෙනෙක් දැකලා තියෙන අවුරුදු 65 දී. ඒක කියන්න ෆිසිකලි හාමුදුරු කෙනෙක් මුණ ගැහිලා නැහැ. ඉන්ටර්නෙට් එකෙන් බලලා තියෙනවා. මෙයා මුලින්ම බුදුදහමට ඇවිල්ලා තියෙන අවුරුදු 9 දී. අවුරුදු 9 දී තාත්තත් එක්ක කඩේකට යද්දි බුදු පිළිමයක් දැකලා. දැකලා අඬලා මේක ඕනේ කියලා අරගෙන. අඬලා අරගෙන ඊට පස්සේ ගෙදර තියාගෙන මෙයා කවුද කියලා අධ්‍යයනය කරලා පොත්පත් වලින් බලලා පස්සේ කාලේ ඉන්ටර්නෙට් එකෙන් බලලා ධර්මය ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා විතරක් නෙවෙයි තව බොහෝ පිරිසකට ධර්මය උගන්වලා. මෙයාට ඉගෙනේ ධර්මපන්ති නම් පවත්වන මෙඩිටේෂන් ගුරුවරේ. යා ළඟදී තමයි හාඳුරු කෙනෙක් මුණ ගැහිලා තියෙන්නේ. විසර කරනවා. මේක තමයි පේනතුනේ හේතු සම්බන්ධ කියලා කියන්නේ. ඒ මුණ ගැහෙන කොට පුදුමයි කියන්නේ අර හාඳුරන්ට වඩා ප්‍රැක්ටිස් එකෙන් එහාට ගිහිල්ලා මේකෙන්. ඒ හාඳුරමයි මට සඳහන් කළේ අවංකවම. යාත් එක කතා කරනකොට පේනුණා එහාට වඩා මෙයා පරිත්‍යාගයක් කළා කියලා. නමුත් හාඳුරු කෙනෙක් ෆිසිකලි මුණ ගැහුණේ මෑත කාලේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක ෆිසිකලි මොන්නේ නැහැ පින්නතුනේ. ඒක කොහේ හරි ක්‍රමයකින්, ඒක පොතපතකින්, ඉන්ටර්නෙට් එකකින්, වෙබ්සයිට් එකකින්, කොමනෝ ක්‍රමයකින් මේ සෝස් එක තමන්ට ලැබෙනවා. තමන්ට මේ සසර සින, උවමනාව, ආධ්‍යාත්මික ප්‍රබෝධය තමන්ට තියෙනවා නම්, ඒ කියුරියොසිටි එක තියෙනවා නම් තමන්ට කොහෙන් හරි මේ සෝස් එක හම්බ වෙනවා. හැබැයි තමන් අකණ්ඩව මේ කුතුහලයේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනට ඕන පින්නතු. අන්‍යම තියෙනවා නම් මේ සෝස් එක තමන්ගේ ෆෝන් එකටම හම්බ වෙන කොහෙන් හරි. වළක්වන්න බෑ. හැබැයි අකණ්ඩව මේ සර්කල් එකේ මේ net එකේ තමන්ගේ පිටසක් එකේ ඉන්න ඕන දිගට. අපේ හිතවත් එක මහත්තයෙක් කියනවා හාමුදුරනේ ස්වාමීන් වහන්සේ එක සතියක් ධර්මයේ අලුත්ම බණ ටික අහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපස්සට ගියා වගේ කියනවා. එක සතියක් අලුත් බණට ගහන්න බැරි වුණොත් අවුරුදු 100ක් ආපසර ගියා වගේ කියන. ඒ තරම්ම වේගෙන් පිනවතිනල ධර්මයේ ප්‍රැක්ටිස් එකට එන කට්ටිය. අපි හිතනවා මිනිස්සු පිරිහිලා ওই කිසි ගුණයක් නැහැ, දහමක් නැහැ කියලා නේ. නමුත් පිනවතුනේ පිරිහෙන පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ වගේම දිනවන පිරිසක් ඉන්නවා. ඉතින් සරලම උදාහරණයක් කියන්න. දැන් ඔබ ශ්‍රී ලංකාවටම ගියාම ඔබ පොඩි කාලේ දැකලා තියෙන ගම්මල කිත්තෑව ඌරෝ එහෙම දැක්කත් ඉතම කලතුරකින් එන්නේ මොනරු එම දැන් මම කොච්චර ඉන්න ඉනොද කියන්නේ ගම්මල නේ කොරඹත් මම දැකලා තියෙන ඉතාව ඉන්න මිනිස්සු මරන්නේ දැක්කම සතු මරන්නේ කොච්චර වලහට හානි කරලා ඌරෙක් මරන්නේ පළගුවෙක් මරන්නේ ඉතෑව මරන්නේ වෙන වෙන කාරණා ඇති සමාජයේ පිරෙන දේවල් නමුත් මිනිස්සු දාමට එන පිටසක් ඉන්නවා සතෙක් හිම මරන්නේ ඇලියසෙ අපි බොහොම අසුභවාදීව මිනිසුන්ට බනින සමාජ දෝෂ ආරෝපණය කරනවා. ඒ වැරදි අඩුපාඩු වෙන ඒවා ඇත්ත. නමුත් ඒ අතරේ මිනිස්සු විශේෂයෙන් දහමට එන පිරිසක් ඉන්නව පින්නතුනි. ඒක හොඳට ධර්මයේ ප්‍රැක්ටිස් කරන මහත්මිය කෙනෙක් කියනවා. හාඳුරේ අපි පොඩි කාලේ මදුරු මැරුවා. මගේ පුතා වැඩි බණ අහන්නෙත් නැහැ. නමුත් මදුරු එකක් මරන්නේ නැහැ කියලා. මේ කුඩා ළමයි. දැන් ඉන්න අලු ජෙනරේෂන් එක පින්නතුනේ හරිම බුද්ධිමත් හරි ගුණවත් කෙනෙක් ඉන්නවා හරි වාසනාවන්ත කට්ටිය. එයා හුඟා කන්සලින් ඉදිරියට ගිහිල්ලා. ඒ නිසා මේ ධර්ම කියන එක පින්නතුනේ මේ සජීවී දෙයක් මේ අපේ ජීවිතේට එන්න ඕනේ. මේක ආවට පස්සේ හරියට කරන්ට් එක වැදුනා වගේ මේ මොටිවේට් වෙන්නේ කොහොමද? අපිට තියෙන ප්‍රධාන දේ පින්නතුනේ ධර්මඥානෙ අඩුවක් නෙවෙයි ඇත්තටම. අපි දන්න ධර්ම ටික හොඳටම ඇති. අපේ තියෙන අඩුව මොකද්ද? ඊටත් වඩා අපිට තියෙන අඩුව තමයි මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට අපේ ජීවිතේ කරන අනිත් හැම දෙයකටම වඩා ඉක්මනින් මේකේ රිසල්ට් එක ලැබෙනවා කියන එකට විශ්වාසයක් නැහැ. ඒක හේතුව. අපි අනිත් හැම දෙයක් ගැනම විශ්වාසය තියෙන්නේ. හැබැයි ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක ගැන විශ්වාසයක් නැහැ. බුදුහාඳුර ගැන විශ්වාස කරනවා, ධර්මය හොඳයි කියලා දන්නවා, සරියොත් හනමුගලන් හාඳුර හිටියයි කියලා දන්නවා. පරිසම්පාදයේ කරුණු ඔක්කොම කඩපාඩම් කීතසයිසික ඔක්කොම පාඩම් කිසිම අඩුවක් නැහැ වගේ අඩුව මොකද්ද අඩුව තමයි මේක ප්‍රැක්ටිස් කරොතින් අපි කරන අනිත් ඔක්කොමට වඩා ඉක්මනින්ම මේකේ සතුට සැනසීම ලැබෙනවා කියන ඒ කම්බිනේෂන් එක අඩුව එමෙති ඒක තමයි ඇත්තම ශ්‍රද්ධාව කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද ධර්මය ප්‍රැක්ටිස් කරන්න දවසකට කොච්චර කාලයක් තමන් මානසිකව කැප වෙනවද කියන කාරණා. ෆිසිකලි නෙමෙයි පින්නතුනි. ෆිසිකලි වැඩට යන්න පුළුවන්, පෑඩ් දෙක ඩ්‍රයිව් කරන්න පුළුවන්, දරු වෙනුවෙන් පෑ පහක් පෑ වැන් කරන්න පුළුවන්, ගෙදර වැඩ කටයුතු සඳහා, මේ ඔක්කොමවලටම දවසේ පෑ 12ක් 15ක් වැඩ කරන්න පුළුවන්. ෆිසිකලි. නමුත් මානසින් ධර්මත් එක්ක ඉන්නේ. මෛත්‍රී භාන වඩනවා, සතිපට්ඨානෙ ඉන්නවා. ධාතු වංශකාරය වඩනවා. කෑම කන ගමන් ආහාරි පරිපෝල සංඥා වඩනවා. රූපය දකිනකොට රූපයේ සමුදය බලනවා. සම්පූර්ණ මාධ්‍යාත්මික ලෝකයේ ධර්මයත් එක්ක. පින්නතුනේ ඇත්තටම ධහමට ආවනම් යා ගෙදර වෙනම වැඩ කරන කෙනෙක් වැඩ ලෝකයක් යට බාහිරව. නමුත් යා අභ්‍යන්තර මහා ලෝක කතාවක් නේ. ඇයි මෙයා කයි කනිට වඩා වැඩ වෙන්නේ මේ? වැඩ කරන්නේ. එයාට සතුටේ දැන් අභ්‍යන්තරේ. යාට මදි මෙච්චර වැඩ කළාත් මොකද මේ ලොකු දෙයක් ලෝකෙන් ලැබිලා තියෙන තමන්ට ඒ වෙන ලෝකෙට මම දෙයක් කරන්න ඕනේ කියලා එයා හදවතේ මේ මහා කෘතඥතාවයක් මේ තියෙන්නේ මෙච්චර දහමක් දෙයනේ මේ සාරාසංග කලබලක්ෂය පෙරම් පුරවල මේක අනාවරණය කළා වසර 2500ක් හාමුදුරුවෝ මේක ගෙනල්ලා මේක මේ බන්දේසියක් පිට තියලා දුන්නා වගේ මෙහෙම දෙද්දී මොකක් හක් කරන්න බැරි නම් පින්නොත්නේ කොස්සක් අරගෙන පේන දෙයක් මානෙ අතුගාගෙන යා පාරදී ඉඳලා කරේ කොසක් කරේලා මොහොත්ම කරන්න බැරෙනවා. ඒ තරම් සතුටක් ඇති වෙන ලෝකෙට තමන් දෙයක් කරන්න ඕනේ කියලා. අනේ ඩාට කවදාවත් අද කියන්නේ නැහැ. මං අහවලට මෙච්චර කළා කිසිම කෙලෙගුණයක් නැහැ. මට සලකන්නේ නැහැ කියලා එහෙම කවදාවත් කියන්නේ නැහැ. අපි එහෙම කියන්නේම අපිට මේ ධර්මයේ නියම බෙනිෆිට් එක ලැබෙන්නේ නැති හින්දා. ඒක හරියට ලැබුණා නම් තේරුම් ගත්තා නම් තමන් දවසේ පැය 24ම නොනිදා වැඩ කරත් තමන්ට හිතෙනවා තමන් ලෝකෙට කරන දේ මදේ කියලා. ඒ තරම් දෙයක් තමන්ට ලැබිලා නැති මේ වෙනකම්. ශන සම්පත්තිය ගැන අක්කන සූත්‍රය දෙයක් කියන්නේ අංගුතර නිකාය 8 වෙනි පාඩේ තියෙන්නේ. කාරණා 8ක් ගැන තියෙනවා. සෙන සම්පත්තිය කියන්නේ very auspicious moment කියන එක ධර්මයක් සුගතියක් දෙකම එකට මුණගැහි තත්තාව. සුගතිය ලැබුණට විතරක් බෑ. සුගතියත් එක්ක බුද්ධිය ලබන්න ඕන, අනෙක් පැත්තෙන් ධර්මය ලබන්න ඕන. මේ දෙකම එකට ලැබුව අවස්ථාවට තමයි සෙන සම්පත්තිය කියන්නේ. සුගතිය ඇවිල්ලා පුත්තෝත්පාද කාලයක් වගේ ධහම ලබන්න ඕන. හැබැයි ධහම ලැබෙනකොට උනාක් අපි මන්ද බුද්ධික නෑ වැඩක් නෑ. එතකොට අක්කන සූත්‍රයේ කාරණා 8ක් කියන්නේ මේක. ඇතැමිට ලෝකයේ බුදු කෙනෙක් පහළට ධර්ම දේශනා කරනවා අපි ඇතැමිට සතරක් පායි. ඒක නිරේ වෙන්න පුළුවන්, තීර්ථසන්නෝක වෙන්න පුළුවන්, ප්‍රේතවිශේ වෙන්න පුළුවන්. ඇතැමිට ධර්ම ලැබෙනකොට අපි දීර්ඝාසු දෙවිවරු වෙලා. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නැත්නම් අසං සත්‍ය වගේ ස්තන්ධ හතරකින් හෝ ස්තන්ධ දෙකකින් උපතක් ලැබලා තියෙනවා මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බෑ. පංචෝකාර බව තියෙනවා චතුෝකාර බව තියෙනවා ඒකෝකාර බව තියෙනවා ඒක ඕකාර කියන එක ස්කන්ධයක් විතරක් තියෙන බව තියෙන අසංසත්තිය ඒ සත්‍යන ප්‍රයෝජන ගන්න බෑ. ඊළඟට චතු ඕකාර බව. අරූපාවචර බ්‍රහ්ම ලෝකල ස්කන්ධ හතරයි තියෙන ඒකට මේක ප්‍රයෝජන ගන්න බෑ. ඒවත් අභාග්‍ය සම්පන්න අවස්ථාව විදිහට කියනවා. ඊළඟ කාරණේ තමයි මිත්‍යා දෘෂ්ටික පෞලල ඉපදෙලා ඉන්නවා. උපතින්ම දැඩි මිත්‍යා දෘෂ්ටික පෞලක කෙනෙක් ඉපදෙලා නම් ඉන්නේ එයාට ධන ප්‍රයෝජන ගන්නම. තව කෙනෙක් ඈත ප්‍රත්‍යන්ත දෙයක ඉපදෙලා ඉන්නවා. ඒ ප්‍රයෝජන ගන්න බෑ. තවත් කෙනෙක් ඇතැමිට මන්ද බුද්ධිකයි. ශරීරයෙන් හොඳට නිරෝගී. නමුත් මනස යොදවන්න බෑ. එයාගේ අර කෙල බේරෙනවා වගේ මට්ටම තියෙනවා. හැබැයි මේ එකම තැනකවත් මතක තියාගන්න කාරණයක් තියෙනවා. අන්ධයෙට බිහිරියට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා නෑ. සාමාන්‍ය වැඩ සංග්‍රහයෙන් තියෙන අදගුරු බිහිරිය උපනත් පවකට එහෙම කියලා කියනවා. නමුත් අක්කන සූත්‍රය දැක් වෙනවා මන්ද බුද්ධික බව විතරයි කියන්නේ. අන්ධයෙට බිහිරියට සමහර අභිඥා ලබන්න බෑ. දීපචක්කු ඥාන, දීපසෝත ඥාන ආදී ලබන්න බෑ. නමුත් ධර්ම අවබෝධය කරන්න බෑ කියලා නෑ ත්‍රිපිටකේ. ත්‍රිපිටකේනේ. අදටත් ඔබ දන්නවා වොෂින්ටන් ඩීසී වල බිහිරියට වෙනම යුනිවර්සිටියක් තියෙනවා. එයාට සයින් ලැන්ග්වේජ් එකෙන් ওই සංගීතයේ సౌందර්ය වගේ විෂයන් හැර මියුසික් පැත්ත හැර අනිත් විෂයන් සබ්ජෙක්ට්ස් ડોක්ටරේට් එක දක්වාම කරන්න පුළුවන් කට්ටියට. ඒ නිසා බිහිරියයි ගොළුයි දුර්වල බුද්ධි තියෙයි කියලා කියන්නේ නැහැ. ඒ මොඳ බුද්ධිමත් අය ඉන්නවා. අදටත් ධර්මයේ ප්‍රැක්ටිස් කරන අන්ධ කට්ටියම වෙල්කමෙන් අධ්‍යයනය කරලා ගොළුහයත් එහෙමයි සංඥා භාෂාවෙන් ડોක්ටරේට් එක දක්වා ඉගෙන ගත්තා ඉන්නවා. ඒ ඇස්සල් කියලා තියෙනවා. ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා. ඒක ප්‍රැක්ටිස් කරලා භාෂාවෙන් ඕනම සියුම් සංකල්පයක් සංඥා භාෂෙන් කියන්න පුළුවන්. මෙතෙන්ද අවශ්‍ය වන ප්‍රධාන දේ තමයි මෙන්න මේ අවස්ථාවලින් මිදෙලා අපට ඉන්න ලැබෙන අවස්ථාව සහ මේ දහම් පණිවිඩ ලැබෙන ඕන. අර මුලින් කාරණා ටික ඔක්කොම හඳුනාගත් වැඩන්නේ ධර්මයක් නොලැබෙන අවුද්දෝත්පාද කාලයක් නම් ඒත් මේකෙන් ප්‍රතිඵල ගන්න බෑ. එතකොටත් ඒකත් නුසුසු අක්ෂණයක් විදිහට සැලකන්න. කන සම්පත්‍ය නැත්නම් ජන් සම්පත්‍ය කියන්නේ very rare auspicious moment. Good birth and dumb. ඔගැටලු තේරෙනා නාන්න. ඇත්තෙම ධර්මයේ තේ අදාළ ප්‍රශ්න තියෙනවා නේද? කන්නේ අහන්න. හැබැයි ඉතින් දෙවියන් ගැන, මිනිස්සුය ගැන ඒව කතා කලින් කතා කරන්න පුළුවන්. කොස්මොලොජි ආදී ගැන මාතෘකා බුදුදහමේ තියෙනවා. ඇත්ත මේවා නිකන් කතා කරලා අපිට දැනුම දෙන්න පුළුවන්. නමුත් අපට දුකේ නිදහස වෙනේවා අදාළ වෙන්නේ නැහැ. අපට අපේ ජීවිතයේ ශ්‍රද්ධාව දිනු වෙන, ඉක්මනටම ධහමට එන්න ඕන කියන ආකල්පයක් ඇති වෙන ප්‍රශ්න තියෙනවා නේද? ඒව අහන්න. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ වඩාත්ම වැදගත් කාරණයක් බුදුදහමේ තියෙනවා. දැන් දුක්ඛ සත්‍ය කියන එක බුදුදහමේ ප්‍රධානතම සෙන්ටර් පොයින්ට් එක තමයි චතුරාර්ය සත්‍ය කියන එක. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා කැලේ ඉන්න සියලුම සත්‍යයන්ගේ නැත්නම් මිහිමත ඉන්න සියලුම සත්‍යයන්ගේ පාපියවර ඇතාගේ පාපියවර මත ගොනු කරන්න පුළුවන්. පොළොවේ ඇවිදින සත්‍යයන් සියලුම සත්‍යයන්ට වඩා ඇතාගේ ඇත්තියවර ලොකුයි. අන්නේ ඇතාගේ පියවර මත අනිත්‍යයේ කකුල් තියන්න පුළුවන්. අන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සියලක්ම මේ චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියලා. චතුරාර්ය සත්‍ය තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. ඊට අදාළව තමයි සියලුම දේ දේශනා කළේ. දුක, දුකේ හට ගැනීම, දුක නැති කිරීම ඊට මාර්ගය. මෙන්න මෙතෙන්දී සාමාන්‍යයෙන් දුක්ඛ සත්‍ය අපි තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. ගැඹුරට ගියාට පස්සේ නැවත තේරුම් ගැනීමක් තියෙනවා. ධම්මචක්ක සූත්‍රයේදී පතමං සාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියලා දුක්ඛ අරිය සත්‍ය විස්තර කරනවා. ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ මේ ආදී විග්‍රහයක් තියෙනවා. ඒ විග්‍රහ ගැඹුරටම ගියාට පස්සේ සංකීර්තේන පංචකරණ කන්දා කියලා විස්තරයක් කියනවා. එදා පස්සක මහණුන්ට මේ කාරණේ කියනකොටම අනිත් ඔක්කොම විස්තරات එකම තේරුණා. ඒ ශ්‍රාවකයන්ගේ තිනිච්ච බුද්ධියේ ප්‍රමාණය අනුව. මෙන්න මේ විස්තරෙම තවත් ඊටාම සියුම තැනකින් විස්තර කරනවා. දැන් ලෙඩවීම මහලු වීම ආදී දුක්ඛ සත්‍ය කියලා කියනකොටම අපි හිතන් ඉන්නේ මේ දුක්ඛ සත්‍ය හරීම ලේසියෙන් තේරුම් ගන්න එක කියලානේ. දැන් පොඩි කාලේ අපි දහම් පාසල කාලේ ඉඳන්ම චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තනේ නේද? දහම් පාසල මඟට ලියන්නේ නැති දහම් පාසල අවසාන ධර්මාචාර්යම ලියන්නේ නැති මේ පින්නතුන්. ඈ චතුරාර්ය සත්‍ය අරසිංහ මාර්ගයේ අපි හරිය ලස්සනට පේරියට ලස්සනට කියලා දෙන විභාගවලින් ලකුණු තරම් තියෙනවානේ. අපි හිතන්නේ හරියම ලේසි කියලා නේ. දිනක් ස්වාමීන් වහන්සේලා පිළිඳ පහත යනකොට ලිච්ඡවී කුමාරවරු දුනු ශිල්පයේ පුහුණු වෙනවා. කොහොමද පුහුණු වෙන්නේ? දෙන්නේ ඈත ඉඳගෙන මුහුණට මුහුණ ඊතල දෙකක් එකට විදිනවා. විදිනකොට දෙපැත්තෙම මේ ඊතල දෙක එකට සම්බන්ධ වෙන ඕන මගදී. පොඩ්ඩක් හරි මිස් වුණොත් අනිත් කෙනාගේ පැත්තට යනවා මේක. ඒකෙනු ජීවිතේට හානියක් වෙන්න පුළුවන්. මේක තමයි දුනු විදීම පුරුදු වෙන ප්‍රධාන ශිල්ප ක්‍රමයක් නේ. අර පිටපතේ කියපු සායනාංශල මේක දැක්කා. දැකලා පුදුමයටපත් වුණා. කොච්චර දක්ෂතාවයක්ද මේ ඊතල දෙක මගදී ඇවිල්ලා. අර පොල් ගහන ක්‍රමයේ තියෙන ලංකාවේ පොල් ගහන්නේම. ඒකිනේකට පොල් ගහනකොට මැදින් පොල් ගෙඩිය හැප්පෙන්නේ. අන්නේ වගේ මේ ඊතල ඉතාලි සියුම්නේ ඊතල අර පොල් ගෙඩිය වගේ ලොකු නෑනේ මේක. මේක හරියටම මැදදී දෙකම සම්බන්ධ වෙනවා. දැන් මේක දැකලා හාමුදුර පුදුම වෙලා බුදුහාමරට ඇවිල්ලා කියනවා. ස්වාමීන් වහන්සේ මේ ලිච්ඡවී කුමාරවරු මේ පුහුණු වෙන ආකාරය දැක්ක කියලා. හරිම විශ්මය ජනක කෙනෙක්. බුදුහාමුදුර අහනවා මහණෙනි ඕකද අමාරු? අස්සේගේ ලෝමයක් අරගෙන යස්යාගේ ලෝම ගහ ඈත තැනක එල්ලලා රාත්‍රී කරවල වෙලාවෙන් අකුණු ගහන වෙලාවක ඒ අකුණු ගහන සුළු මොහොතෙන් ලැබෙන ආලෝකයෙන් අර ඈත තියෙන අස්වලොමට විදලා ඒ අස්වලොම හතට පැලිර යන පුරන් ඉදට විදින එක දමාරු. ඕක දමාරු කියලා හෙව්වා. අර හාමුදුරුවෝ කියනවා සාමිනේ මේ තල විදින කරන ලේසි අර කීටත් වඩා අමාරුයි කියලා. රාත්‍රී කාලේ කරවලේ අර ආලෝකය ලැබෙන පොඩි අකුණු විදුලි කොටල ගහන පොඩි වෙලාවෙන් අර ඒ ආලෝකයෙන් මේකෙන් විදින්නත් ඕන. අර ලෝම ගහ හතට පෙළෙල යන්නත් ඕන. බුදුන් දේශනා කරන මහණෙනි ඊටත් වඩා අමාරු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒකයි බුදුන් දේශනා කළේ පළවෙනි ධර්ම දේශනාවෙන්ම පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදී ඥානං මුදපාදී ආදි වශයෙන්. පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා. බුදුහාමුදුරේදා බොමැඩදී අවබෝධ කරගත්තු මේ ධහම වෙන කිසිදු කෙනෙකුගෙන් අහපු දෙයක් නෙවෙයි, කලින් දැනගෙන හිටිය දෙයක් නෙවෙයි කියලා. එහෙනම් අර ලෙඩවීම, මහලුවීම, මරණාදී අර සතර පෙර නිමිති වලින් දැනගත්තු දෙයම වෙන්න බෑ. උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී අවබෝධ කරගත්තා. ඊට වඩා සියුම් දෙයක් තමයි තව අවබෝධ කරගත්තේ. අන්නේ දෙය මොකන්ද? ඊයේ දේ ගැන විස්තරයක් වෙනවා යමක ප්‍රකරණයේ සත්‍යමකේ. අන්නේ එතන විශේෂ විස්තරයක් වෙනවා. දුකයි දුක සත්‍යය කියලා දෙයක් තියෙනවා. සමුදයයි සමුදය සත්‍යය කියලා දෙයක් තියෙනවා. නිරෝධයයි නිරෝධ සත්‍යය කියලා දෙයක් තියෙනවා. මාර්ගයයි මාර්ග සත්‍යය කියලා දෙයක් තියෙනවා. චතුරාර්ය සත්‍යය කොටස් රටකට බෙදලා යනවා. මේකෙන් හතරක් ලෝකය දන්නවා. හතරක් දන්නේ. ලෝකය දුක දන්නවා, දුක සත්‍ය දන්නේ නැහැ. දුකයි දුක සත්‍ය අතර වෙනසක් තියෙනවා. දුකම නෙවෙයි දුක සත්‍ය කියලා කියනවා. ඒ මොකක්ද? එතන විශේෂ ප්‍රකාශයක් කියනවා. ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපේත්වා අවසීසං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම් කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම් ඉනි දෙක හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ. ලෝකේ කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම් ඒ දෙකම හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, that is not suffering. කායික දුකයි චේතසික දුකයි තර අපි ලෝකේ ඕනම කෙනෙක් දුකක් කියනවා නම් ඒක කායික වෙන දුකක් වෙන්න ඕන ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න ඕන නමුත් මේ දෙකම හැර තවත් දෙයක් බුදුහමනාවෙන් කරා අන්න එක තමයි දුක සත්‍ය කියන්නේ එතකොට ඒ දුක සත්‍ය කියන දුක කියන වචනේ තියුණාට ඒක දුකක් නෙවෙයි ඇත්තෙන්ම ඒ වචනයක් විදිහට විතරයි ඒක බේස් කරලා තියෙන්නේ ඒක තත අනිතත අනන්‍යත වශයෙන් ඒක ලෝකයේ තියෙන ඇබ්සලියුට් ට්‍රූත් එකක් විදිහට තමයි මේ දුක සත්‍ය කියලා තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මොකද්ද මේ අර ඇහැට රූපයක් පතිත වෙන විපාක මට්ටමේ ස්කන්ධ ටික. මේ මුල් එක කායික දුකක් චේතසික දුකක් වෙන්නේ නැහැ. අන්නේ දුක සත්‍යයන් කියන එක පිරිසිදු දැනගන්න තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා එතනම තවත් විස්තරයක් තියෙනවා ඒකත් මට වැදගත් එතෙන් කියන කායිකන් දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යං දෙකෙන් යම් කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා ඒක දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා අර ධම්මචක්ක සූත්‍රයේ මෙතනයි හරියට හරි අනිත්‍යත වෙන්නේ නැහැ එතකොට කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා ඒක දුක සත්‍යයක් වෙනවා physical suffering and mental suffering are the suffering and the noble truth of suffering as well මුලින් දේශනා කළා if there are anything besides physical suffering and mental suffering that is the noble truth of suffering that is not suffering The other thing is, physical suffering and mental suffering are the suffering and the noble truth of suffering as well. ඒ කියන්නේ මොකද්ද? අපට යම් කිසි කායික මානසික දුකක් හදදාස් ඇති වෙනවා නම් ඒක දුකකුත් වෙනවා. ඔව් සාමාන්‍ය ලෝකේ විවහාර කරන විදිහට ඒක දුකකුත් වෙනවා. ඒ වගේම මේක දුක සත්‍යයක් වෙනවා. ඇයිම දේශනා කළේ? දුක කියන එක අපට කොහොමද තේරෙනවා? දුක සත්‍ය කියලා කියන්නේ අර මේ වර්තමාන මොහොතේ විඳින දුකට බේස් උනේ අර දුක සත්‍ය කියන කාරණය. අර මුල් අවස්ථාවේ ස්කන්ධ ටික පදනම් කරගෙන තමයි මේ දුක හටගත්තේ. ඒ නිසා මේ අප අද විඳින දුක දුක සත්‍යෙන් බැහැර දෙයක්වත් නෙමෙයි. ඒ නිසා ඒක දුකක් වෙන වගේම ඒක දුක සත්‍යකුත් වෙනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා නමුත් හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ මෙන්න මෙතනින් තමයි ඔබේ දක්ෂතාවය බලන්නේ ඔබේ ડોක්ටරේට් එක, ඔබේ මාස්ටර් ඩිග්‍රිය, ඔබේ ඉසඩි ස්ක්වයර් එක, ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එකේ ක්වොලිටිය බලන්නේ මෙතන. මේක ડોක්ටරේට් එකක් අරගෙනත් පුළුවන් කරන්න, කිසිම ලිටරේචර් එකක් නැති කෙනෙකුට පුළුවන් කරන්න. වෙනසේ. බුදුනායක කාලේ සාක්ෂරතාවයක් නැතිවත් මේක තේරුම් ගත්තා. හොඳම උගත්තය සරුත් මොගලන් ආදී අය ත්‍රිවිධ පරතර ඩිග්‍රියෙන් එයා තේරුම් ගත්තා. මෙතන තමයි අපේ ස්කිල් එක කියලා කියන්නේ. මේ කාලේ දවසේ කියලා තේරෙන්න තියෙන පුළුවන්. නමුත් කොහොම හරි පොත්පත් බලලා ඊට අදාළ දේශන අහලා මෙන්න මේක හොඳට ක්ලියර් කරගන්න බලන්න. ඒක විපාක මට්ටමේ අවස්ථාව මුල් අවස්ථාව මුල් එක්ස්පීරියන්ස් එක ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක ඒ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක තමයි දුක සත්‍ය කියලා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතන විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ විපාක මට්ටම වල ඇති ස්කන්ධ ටික සහ ඊට දාලා මනෝ ක්‍රියාකාරීත්වය. නැවත නව කර්ම මට්ටමේ ආරම්භ කරන කලින් තියෙන විපාක මට්ටමේ අවස්ථා ටික ඔක්කොමටම තමයි මේ දුක සත්‍ය කියලා කියන්නේ. පංචවස්සන්දේ කියලා කියන්නේ මෙන්න මේක නොදෙනීමෙන් නව කර්ම මට්ටමේ ඊළඟ අවස්ථාව. නව කර්ම මට්ටමේ පංචපාදා. නව කර්මයේ ඒ පංචවස්සන්දේ තමයි සක්කාය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සක්කාය පංචවස්සන්දේ මේ දෙකම දුරු කරන්න කියලා තියෙනවා. සක්කාය කියන්නේ පංචවස්සන්දේටමයි ඒ සක්කාය දුරු කරන මාර්ගෙ විදිහට දේශනා කරන්නේ. ආරසංග මාර්ගය. ආරසංග මාර්ගයේ ඉන්නකොට තමයි මෙන්න මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් නැත්නම් ප්‍රපංච වශයෙන් ගන්න එක ටිකෙන් ටික අඩු කරලා සම්පූර්ණයෙන්ම මේ පිළිබඳ නරිඥාව අනුසය මට්ටමෙන් දුරු කරගන්න ක්‍රමය. මෙන්න මේ කාරණේ අපි කියවපු කාරණේ උදාහරණයකට කිව්වොත් ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට සරල උදාහරණයක් කිව්වොත් අපි වාහනයක් ගමු, අපි බස් එකක් ගමු. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. බස් නොවන වාහනක් තියෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා. දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දුක සත්‍යයේ තියෙන ඒ දුක නොවිඳින අය මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඔව් ඒ තමයි සම්පූර්ණයෙන්ම මේ දෘෂ්ටිය නැත්නම් අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීණ කරපු කෙනා. අර විපාක මට්ටමේ ස්කන්ධ ටික දුරු කරන්න කියලා නැහැ බුදුහාමුදුරුවෝ. විපාක මට්ටමේ ස්කන්ධ ටික රහතන් වහන්සේට දුරු කරන්න බෑ. නමුත් බුද්ධ කාලේ සමහර හේතියා මේ විපාක මට්ටමේකම දුරු කරන්න කියලා. මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාන සූත්‍රය දැක්වෙනවා. අර පාරසදී කියන බ්‍රාහ්මණයා ඔහුගේ ශිෂ්‍යයට උත්තර මානංගෙට කියන්නේ ඔවුන්ගේ ඉන්ද්‍රිය සමරය විදිහට කියන්නේ මොකද්ද? ඇසෙන් රූප නොදකින්න, කනෙන් ශබ්ද නාහින කියලා. ඔවුන් කියන්නේ කෙලෙස් ඇති වෙන රූප බලනකොට එනිසා රූප නොබලින්න, ශබ්ද නොහින කියලා. බුදුහාම රහනවා එහෙනම් උපතින්ම අන්ධය උපතින්ම බිහිරි අය රූප බලන්නේ නැහැ සම්ධානෙත් නැහැ එහෙනම් ඒ අය බාහිකේන්ද්‍රයේ පුද්ගලන්නේ කියලා ඇහුවා නේතේ කාමා යಾನි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන මේකයි ලෝකෙ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා බාහිර ලෝකේ ලස්සන නෙවෙයි ප්‍රශ්නේ අන්නේ ලස්සන දේ අවිද්‍යාවෙන් ගැනීම මත හට ගන්න භව තණ්හාව නැත්නම් අවිද්‍යාව හා භව තෘෂ්ණාව තමයි ගැටලු වෙලා තියෙන්නේ. අපි ලස්සන රූපයක් දකිනවා නම් ඉස්තරමුණක් එනවා නම් ඇත්තට මේක කුසල විපාකයක් ඒක. ඒ කුසල විපාකය දුරු කරන්න කියලා නෑ. අද දවසේ මේ ඔබ ලස්සනට මේ ඉන්නේ හොඳ මිත්‍රයන් ලැබලා තියෙන්නේ, කල්‍යාණ මිත්‍රයන් හමු වෙලා තියෙන්නේ කුසල විපාකයක ඉෂ්ට විපාකයක් විදිහට. ඒක දුරු කරන්න කියලා නැහැ. ඒක බේස් කරගෙනම අපි මේ සංසාරේ නික්මෙන්නත් ඒක පාවිච්චි කරන්න ඕන. අන්නේ මුල් අවස්ථාව දුරු කරන්නත් බෑ එතෙම අපිට. ඒක නොනින් දකින්නයි තියෙන්නේ. ඒක නොනින් දැක පමණට සමුදය දුර වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා මාර්ගයේ වැඩි. මෙන්න මේ විදිහට දැන් විපාක ස්කන්ධ ටික අපිට දැනෙන්නේ නැහැ කිව්වනේ නියුත්‍ර අපිට දැනෙන්නේම නැත් අපිට කර්ම ස්කන්ධ ටික තමයි අල්ලගෙන ඉන්නේ නේද දැනෙන්නම නැහැ කියන්නේ මේක ඇත්තෙම විපාක මට්ටමේදී අපිට දැනෙන ප්‍රමාණයක් තියෙනවා යම්සර් මානක දැනෙන මොකද වර්ණ රූපය ශබ්ද රූපය ගන්ධ රූපය ඒ මුල් ටික ලැබෙනවා අපට මොකද මේ මුල් ටික නැත්නම් අපිට රූපයක් පේන්නේ නැහැ කොහොමද දැන් අපිට වර්ණ රූපේ නිසා තමයි බාහිර රූපයක් පේන්නේ. ශබ්ද රූපේ නිසා තමයි හඬක් ඇහෙන්නේ. දැන් උපතින්ම අන්ධ කෙනෙකුට උපතින් බහිර කෙනෙකුට රූප ශබ්දාදී නැහැ නේ ඒගොල්ලන්ට එන්නේ. එතකොට මොල් එකේ මුකුත්ම දැම්මක් නැහැ කියලා කියන්නේ බුදුදහම. ඒකෙන් වර්ණ රූප ශබ්ද රූපය ආදී ඒ මොල් එක්ස්පීරියන්ස් එක ගන්නවා අපි. ගත්තට දේ තමයි ඒක දැනගන්න බෑ මේ විපාක මට්ටමේදී. ඒක හඳුනගන්නේ ඒක නිරුද්වේගී තැනකම වෙන්නන්නේ. අපි මුලින්ම සඳහන් කළා අපිට වාඩි වෙලි නැතන අපිට බලන්න බෑ. ඔබ වාඩි වෙලි ඉනවනම් වාඩි වෙලි නැත ඔතන ඉන්නකොට බලන්න බෑ. බලන්න මොකද කරන්න ඕන? නැගිටින්න ඕන. නැගිටිනකොට බලන්නේ. එතෙන්නේ බලන්නේ වාඩි වෙලි ඉන්න තැන නෙවෙයි වාඩි වෙල හිටපු තැන. ඔබ වාහනේ යනවා නම් ඔබ ඉන්න තැන බලාගෙන drive කරන්න බෑ ඔබට. ඔබ ඉන්නේ රෝද හතර උඩ. රෝද හතර බලාගෙන drive කරන්න බෑ ඔබට. අපි නිතරම ඉස්සරහා බලන්නේ. හැබැයි ඉන්නේ පස්සේ කලින් බලපු එක තමයි ඉන්නේ. ඔබ ටෝච් එක ගන්න යනකොට ටෝච් එක කකුල් දෙකට ගහගෙන යන්නේ අපි. ටෝච් එක ඉස්සරහෙන් ගහන්නේ. ටෝච් එක ඉස්සරහෙන් ගහුවට අපි ඉන්නේ මනසින් ඉන්නේ අර කලින් හිටපු තැන තමයි. අන්නේ වගේ අපි මේ ඉන්න ස්ථානේ දැන් අපි මේ යමක් හිතන අවස්ථාවක් දෙන්න අපිට හිතෙන මේක බලන අවස්ථාවක් එන්නේ. මේක හරියට ටෝච් එක ඉස්සරහා වගේ. නැත්නම් අර කෑම කනකොට පිඟානේ තියෙන කෑම වගේ මේක. පිඟානේ තියෙන කෑම ටික පේනකොට රස දැනෙන්නේ මෙහේ කටේ. නමුත් අපි හිතන් ඉන්නේ කටේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමේ කියලා නේ. රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි පිඟානේ තිබිච්ච කෑම කන්නේ. මේ වෙලාවේ රස දැනෙන කටේ අර කෙලස් එක මිශ්‍ර වෙච්ච කෑම ටික. ඒ කෑම ටික අපි හරියට යථාර්ථ දැක්කොත් කවදාවත් ඒකට ආශාවක් මාන්නයක් ඇති වෙන්නේ නැහැ. අපිට මාන්නේ ආශාව සොරකම් කරන ආදී සියල්ලක්ම ඇති වෙන්නේ පිඟානේ තියෙන කෑම ටික. හැබැයි ඇත්තටම රස දැනනකොට අපි දැනගත්තොත් මේ කටේ තියෙන කෑම කියලා කටේ තියෙන කොරකම් කරනවද? දුන්නත් ගන්න නැහැ නේ. කටේ තියෙන කෑමට රස දෙන්නේ කියලා දැක්කොත් කටේ තියෙන කෑමට කවදාවත් රාගය ද්වේෂයක් හටගන්නේ නැහැ. ඒකයි ප්‍රැක්ටිස් කරන්න දෙයක්වත් නැහැ. දැන් ඔබ කටේ තියෙන කෑම ටිකක් අරගෙන අනේ පිළිගුල් පිළිගුල් පිළිගුල් මම මේකට ආසා කරන්නේ ආසා කරන්නේ ආසා කරන්නේ කියලා හිතනවද ඔබ? හිතන්න ඕනේ නැහැ. දැක්කම දන්නවනේ මේක කියලා නේ. අන්න ඒ වගේ තමයි මේ දර්ශනට ආවට පස්සේ අනේ මම ලෝභ කරන්නේ නැහැ ලෝභ කරන්නේ නැහැ ද්වේෂ කරන්නේ නැහැ කියලා දත්කුරු විකාගෙන බලන්න දෙයක් නැහැ. බලනකොටම මේ නිරුද්දේක රූපයක් කියලා මේ පැත්තෙම තමන් ඉරඟටපත් වෙනවා. එතෙන්ට එකපාරේ නමාරු නිසා තමයි බුදුහාමුදුරෝ දාන කතා, සීල කතා, සංඝ කතා කියලා අනුපූර්ව කතා කියලා අනුපූර්වී කතා කියලා ඊට පස්සේ ඒකෙන් හිත කල්ල චිත්තම්, මුදු චිත්තම්, මිනිවරණ චිත්තම් කියලා ඇති වුණාට පස්සේ හිත බැලන්ස් වුණාට පස්සේ ඊට පස්සේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන මෙන්න මේ ඊළඟට චතුරාර්ය සත්‍ය මෙත්සිත ධර්ම ඊට පස්සේ දේශනා කරන්නේ මේ අනුපූර්ව ප්‍රතිපදා දේශනාව. හැබැයි යම් කිසි කෙනෙක් උඟා ගිෆ්ටඩ් කෙනෙක් නම් උඟා බුද්ධිමත් කෙනෙක් නම් යාට මේ පැත්තේ ශනිකව දර්ශනේ පැත්තේම වේගයෙන් කෙලස් දවන්න පුළුවන්. ඒ නිසා බාහිර කෙනෙකුට බාහිර දෙයකට ඔබට රාගයක් හරි ද්වේෂයක් හරි ඇති කරන්න පුළුවන් නම් මතක තියාගන්න ඒ අපි නවිද්‍යාවෙන් බාහිර කෙනෙකුට හෝ දෙයකට ඔබට රාගයක් හරි ද්වේෂයක් හරි හට ගන්න පුළුවන් නම් ඇති කරන්න පුළුවන් නම් ඔබ අසාර්ථකයි. ඔබ යාවිසින් කන්ට්‍රෝල් කරනවා. The one who can make you angry will become your master. It means you are a servant of him. If someone can make you lustful, you are a servant of him. You are controlled by that person. Do you like it? Yes. No one likes it. If not, we have to come to the Dhamma and practice. මේක තමයි ෆ්‍රීඩම් එක කියලා කියන්නේ. මේක තමයි ලිබරේෂන් කියලා කියන්නේ. මේක තමයි ඉමන්සිපේෂන් කියලා කියන්නේ. මේක තමයි නිදහස කියලා කියන්නේ. බාහිර ලෝකේ පාලනයකින් ඉන්නකම් අපිට නිදහසක් නැහැ. අපි හැමදාම මේගොල්ලන් කියන කෙනෙක් ඉඳලා ඉන්නවා. අපේ සතුට සම්පූර්ණ වෙනක් කෙනෙක් අතේ තියෙනවා. අපේ සතුට තීරණය වෙන්නේ බාහිර පුද්ගල ද්‍රව්‍ය මත. අන්නේ බාහිර ලෝකයේ නඩත්තු කරන්න අපි කොච්චර මහන්සි වෙනවද නේ? සතුටෙන් කියන්නේ. කොච්චර නම් දුකක් ඉඳිනවද? යා හිත නරක් වෙයි කියලා, අමනාප වෙයි. අමතක වෙයි කියලා නිතර නිතර රිමයින්ඩ් ජවන්න ඕන, මැසේජ් ජවන්න ඕන, කතා කරන්න ඕනේ. කතා කරන රිප්ලයි කරන්න ඕනේ. කොච්චර ගැටලුවද? පින්නතුනි අපි එතනින් ටික ටික නිදහස් වෙන්නට ඕන. හැබැයි අපි නිදහස් වෙන ගමන් අපි ඒ අය ඉන්න තත්ත්වය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ අය දුකක් නොවන විදිහට අපි පුළුවන් තරම් ඒකට උදව් කරන්නත් ඕනේ. දැන් අපි ධර්මයේ දන්නවා අපි විදිහට මනිත ඇත් හිතන්න ඕනේ. එහෙම හිතන්නේ ඔය පින්නතුනි. එහෙම බෑ කරන්න. එයා තාම ඒතර මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඔබට වඩා අඩුපාඩුකම් වෙනවා නම් කෙනෙක් යටින් වැරදි සිද්ධ වෙනවා නම් හිතන්න එයා මන් තරම් ධර්මය දන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි එයාගේ ඇතුළේ මේ අඩුපාඩු වෙන්නේ කියලා හිතන්නේ. අනිත් පැත්තට හිතන්න. එයා මන් තරම් ධර්මය දන්නවා නම් එයා මන් තරම් පැය ගාණක් බණහල තියෙනවා නම් එයා මන් තරම් දවස් ගාණක් සීල අරන් තියෙනවා නම් එයා මට වඩා හොඳ කෙනෙක් කියලා හිතන්නේ. මන් තරම් එයා සීල් අරගෙනත් නැහැ. මන් තරම් බණහලත් නැහැ. මන් තරම් එයා භාවනා කළත් නැහැ. ඒ නිසා තමයි එයාගේ තේ මේ අඩුව වෙන්නේ. මන් තරම් එයා දන්නවා නම් එයා මටත් වඩා හොඳ කෙනෙක් කියලා. එහෙම හිතන්න. ඒ නිසා කිසි දවසක අඩුපාඩුවක් තියෙන කෙනෙක් කෙරෙහි අමනාපයක් ඉදිරිද ගැනීමක් ඇති කරගන්න එපා. එයාට අනුකම්පාවක් මම දක්වන්නට ඕන. එයා ධර්මයේ දන්නේ නැති නිසා දුක් විඳින්නේ. අඩුපාඩුවක් වෙන කෙනෙක් සතුටෙන් ඉනවා කියලා හිතන්න එපා පින්නතුනි. යා hina වෙලා ඉන්න පුළුවන් පිටින්. නමුත් ඇතුලෙන් අඬමින් ඉන්න එකක් තියෙනවා. එනිසා බාහිර ලෝකයේ ඔබ සිනහ නොවිහිටියත් ඔබ ඇතුලෙන් සතුටෙන් ඉන්නේ මේ ධර්මයට ආඩපත්. එනිසා බටහිර සමාජයේ කෙනෙක්ගේ gestures බලලා නැත්නම් appearance එක බලලා තීරණ කරනවා නේද? ඉන්න විදිය අනුව අන්දකලනේ ඉරියව් වලින් gestures වලින් යාගේ චරිත ලක්ෂණ කියනවනේ. පින්නතන බුදුදහම එහෙම කියන්නේ. බුදුදහම එච්චර කියන්නේ ඉක්මන් වෙන්නේ. ඇයි ඊට වඩා ලොකු වෙනසක් යාගේ අභ්‍යන්තරේ තියෙන පුළුවන්. සමහර උපතින් ලැබිච්ච හැඩවල් ස්වභාවයන් සමහරට රහතුණක් වෙනස් වෙන්නේ නැහැ කියලා කරේ. මෝග රාජ්‍ය කියලා හඳුරගෙන කෙරේ බුදුහමයන් කාරණා. යන රූපෙන් ඉතර ලස්සන නැහැ. මේ හඳ රහත් වුණාට පස්සේ කියනවා මගේ ශරීරය නම් ඉතර ලස්සන නැහැ. ටිකක් විකෘති. හැබැයි මගේ හිත හරිම ලස්සනයි කියන. මේ රහතනාත් කියන කියන්නේ. මගේ ශරීරය ඉතර ලස්සන නැහැ. නමුත් මගේ හිත හරි ලස්සනයි කියන. බලන්න කොච්චර අව්‍යාජය අවිහිංසක ප්‍රකාශයද කියලා. රහතනාත් කියන. මොගරාජ එනිසා බාහිර රූපයේ බුදුදහමේ ඉහෙරෙන් ඒක පිනක් කියලා සැලකනවා. ඒක කුසල විපාකයක්. නමුත් ඒකෙම සියල්ල තීරණය කරන්නේ නැහැ පිනට. ඊට වඩා අපි අභ්‍යන්තර වෙනසක් ඇති කර ගන්න උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අසරයි සදහවත් වස්නාන්ත පිනතුනි පිනතුන් වාර්ෂිකව සිදු කරන උතුම් සීල සමාදන් වැඩසටහනයි. මේ වර්ෂයේදී වෙසක් පොහොය නිමිති කරගෙන මේ සිදු කළේ විශේෂයෙන්ම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න ඕන. චිකාගෝ බෝධි විහාරස්ථානයේ ගෞරවනීය ලොකුහඳුරන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය උපකාරය නිසා පින්තුන්ට මෙවැනි පින්කම් සිදු කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා සීලොම ස්වාමීන් වහන්සේට මේ පින ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවනීය සෝමනාථ හඳුරන වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපට මේ ගැන සඳහන් කරපු අපේ ගෞරවනීය ප්‍රේමරතන හඳුරෝ උන්වහන්සේත් අපි කාලයක් තිස්සේ අධ්‍යාපන ලැබන කාලේ ඉඳන්ම අඳුරන සම්මාහන්සේ කෙනෙක්. උන්වහන්සේ හරහායි අපි මේ පින්කමට සහභාගී වුණේ. ඒ නිසා අපි ප්‍රේමරතන හඳුරෝත් මේ වෙලාවේ කෘතඥතායුක්තව සිහිපත් කරමින් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපිට ඊයේ රාත්‍රියේ ආවාස පහසුකම් සැලසලා දීපු විශේෂයෙන්ම සහන් මහත්මයාට අපි පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. ඉතින් එතුමාගේ අලුත් ගෙදර අලුතෙන්ම ස්වාමීන් වහන්සේට පූජා කළා. ඉතින් ඔබේ නිවස දවසක් පන්සලකට පූජා කරා කියලා සතුටටපත් වෙන්න. ඉතින් ඒක ලොකු පින්කමක්. ඒක අහම්බෙන් සිද්ධ වුණත් ඒකේ ආනිසංස තේරුම් අරගෙනම කරනකොට ඒකේ පින වැඩි. ඒ සම්බුද්ධ කාලේ සමහර ලොකු මන්දිර හදපු අය, මාලිගා හදපු අය, යන් මුලින්ම කලේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා අඩුම ගන්න දවසක් හරි ඒ ස්වාමීන් වහන්සේලා නිවසේ වාසය කරවා ගත්තා. ඒක තමයි නිවසට ආශිර්වාදයක් ඉදිරියට සැලකුවේ. සමහර අය 3 මාසයක් හාමුදුරුව වස් ආරාධනා කරලා වස් සමාදන් කරවල ඊට පස්සේ තමයි තම පරිවෘතය දෙන්නේ. ඉතින් ඒ කාරණේ අද මේ පින්වත් දරුවාටත් ලැබුණා. ඉතින් ඒකේ ගෞරවයේ අම්ම තාත්තට හිමි වෙනවා. ඉතින් ඒ දෙමාපියන් ලොකු සතුටක් තමයි ආදරණීය පුතුණුවන් මේ සිල් දෙන්නක් පෙරවගෙන දකිනකොට ඒ දරුවා රටේ රජ කෙනෙක් වෙනට වඩා වටිනවා. ඉතින් රජ කෙනෙක් වුණත් එයා අපාය යන පුළුවන් ඊළඟ ආත්ම භාවය. නමුත් මේ සිල් දෙන්නක් පෙරවගෙන ඉන්නවා කියන්නේ ඒ දරුවා කවදාවත් අපාය යන්නේ නැහැ කියන එක. සතර අපායෙන් මිදුණ කියන එක. ඉතින් ඒක අම්මා තාත්තා විදිහට ඔබට ලොකු සතුටක් දැනෙනවා කියතු වෙනවා. ඉතින් ඒ දරුවාගේ අනාගතයේ හැමතිස්සෙම සාර්ථක වෙනවා. හොඳට තමන් සිද්ධ කරන වෘත්තීය කටයුතු ඉහිම දිනු කරගෙන ඒ වගේම මේ ශාසනයටත් උපරිම සේවයක් කරන්නේ දරුවාට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දීර්ඝාසිරි සම්පන්න සේවා කියලා කියනවා. හොඳයි මේ සියලු දේ කමල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය, චිර ජීවනයේ සැලසේවා, සසර ජීවිතයන් සුවපත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් ဒီနေ့ဝိသ္ဝါဆောရင်တဲ့ဝိနေသတ်ဆောမနတ်ဝိသ္ဝါနေတင်နေဟမသောစုဝပတ်ဝိသ္ဝါသံဃာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာတနာ